नमो तस्से भगवतो अरहतो सम्मा संबुद्धस्से वैरम कोट वादाले अति गौरवनीय एनायक सामीन वहांसेला एतुलु वंदनीय महासंगरत्ने नवसरे पिंगतुनी पिंगवत गयान महात्म्या मीट मास देहकट वगे पेरातुव අපට ගෞරවයෙන් ආරාධනයක් සිද්ධ කළා තමන්ගේ මේ නිවසේට වැඩම කරලා ඒ තමන්ගේ මෞදේමාපියන්ට නිදුක් නිරෝගී සුවපත් භාවය ප්‍රාර්ථනා කරන්න පිංගතුල්ලා සියලු දෙනාටම සද්ධර්මයේ ශ්‍රවණය සිද්ධ කරන්න මේ ආකාරයෙන් මේ ධර්මදේශනා මේ පිංකම සිද්ධ කරන්නේ කියලා එහි ප්‍රතිඵලයක් හැටියටයි මේ මොහොතේ මේ පිංකම සිද්ධ වෙන්නේ වටාපිටාව දකින්නකොට වටාපිටාව බලනකොට බොහොම විචිත්‍ර වූ අලංකාරමත් වූ පින්කමක් මේ මොහොතේ සිද්ධ කරලා තියෙනවා පින්කමක විචිත්‍රභාවයේ දකින්නකොට ඒ පින්කම සංවිධානය කළා වූ පිංගතුල්ලාගේ සිත් සතන් තෙරුවන් උදෙසා ලෞතුරා බුදුරජාණන් වහන්සේ උදෙසා ධර්ම රත්නයේ උදෙසා සංඝ රත්නයේ උදෙසා कोई सानाम विचित्र भावयक दक्खुनवाद कियन कारणे पहदिलु वेनवा पिंगतुनी लोतुरा बुद्रजानन वहन्सेगे काले लस्सन चित्रयक तिबुना ए चित्रयट किव्वे चरण चित्रय कियला मे चरण चित्रय लोतुरा बुद्रजानन वहन्से देखला बुद्रयान वहन्से देशना करनवा मे चरण चित्रय यांसे विचित्रद मे चित्रय निर्माणय कला वू सित्तरागे सित ඊටත් වඩා විචිත්‍රයි කියලා පිංගතුනි. එහෙමනම් පිංගතුල්ලා විචිත්‍රාකාරයෙන් තෙරුවන් අරමුණු කරගෙන පිංකම් සිද්ධ කරනකොට ඒ විචිත්‍ර භාවය තුලින් අපි දකින්නේ මේ දකින්නා වූ විචිත්‍ර භාවයට වඩා තෙරුවන් උදෙසා ඔබලාගේ සිස්සතන් විචිත්‍රයි කියන කාරණේයි පිංගතුනි. බුදුරජාණන් වහන්සේ ධර්මදායාද කියන සූත්‍රයේදී තමන්ගේ ශ්‍රාවකීන්ට දේශනා කරනවා මහණෙනි සද්ධර්මයට දායාද වෙලා ජීවත් වෙන්න සීලයට දායාද වෙලා ජීවත් වෙන්න සමාධියට ප්‍රඥාවට දායාද වෙලා ජීවත් වෙන්න කියලා ඔබලා සද්ධර්මයට දායාද නොවි ලාභ සත්කාර කීර්ති ප්‍රශංසාවන්ට දායාද වෙලා ජීවත් වුනොත් ගිහි පින්වතුන්ලා ඔබලාව නොසලකා හරීවි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබලාට ගිහි පිංගතුල්ලා චෝදනා කරાવી කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙම දේශනා කරලා පිංගතුනි දයාබර අම්මා කෙනෙක් තමන්ගේ දරුවෙක්ගෙන් ඉල්ලනවා වගේ කාරුණික ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේ අපින් කරනවා. බුදුරයන් වහන්සේ දේශනා කරනවා මහණෙනි ඔබලා සද්ධර්මයට දායාද නොවි ජීවත් වුණොත් ඔබලාට විතරක් නෙමේ ඔබලාගේ සාස්තුන් වහන්සේ වෙන බුදුරජාණන් වහන්සේටත් ලෝකයා චෝදනා කරાવી නිගරු කරાવી කියලා. ඊතර බලන්න සාස්තුන් වහන්සේ හැටියට ශ්‍රාවකයින් වන අපෙන් එවැනි කාරුණික ඉල්ලීමක් බුදුරජාණන් වහන්සේ සිද්ධ කළා තියෙද්දි ගිහි පිංගතුල්ලා හැටියට පිංගතුල්ලා මේ මහා සංඝරත්නය අරමුණු කරගෙන මෙහි වැඩ සිටින්නා වූ සෑම සාමින් වහන්සේ නමක්ම අරමුණු කරගෙන මලින් සුවඳින් ආලෝකයෙන් පාවඩ වලින් හේවිසි වලින් මෙවැනි විචිත්‍ර වූ පූජාවන් පවත්වනකොට පිංගතුනි අපි තුල නිහතමානී සතුටක් ඇති වෙනවා. ඒ නිහතමානී සතුට තමයි දිහි පිංගතුල්ලා හැටියට මහා සංඝරත්නය වශයෙන් අපිට මේසා විචිත්‍ර වූ පූජාවන් දක්වන්නේ අපි සත් ධර්මයට දායාද වෙලා ජීවත් වුණායි කියන කාරණය සිහිපත් වෙන නිසා පිංගතුනි. ඒ නිසා කල්පනා කරන්න යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න අපට පාර පෙන්වෙ පිංගතුනි ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි පුරා 45 වසරක් පුරාවට විනය කාරණා 227ක් පනවමින් යහපත් භික්ෂුවක් හැටියට සමාජගත වෙන්න මාර්ගය විවර කළේ ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි ඒ නිසා පිංගතුනි ඔබලා එක මලකින් පූජා කළත් මල් දහසකින් අපිව පූජා කළත් ඒක මලත්තේ මල් දහසත් ඇති ලෝතුරා බුදුරජාණන් වහන්සේටමයි පිංගතුනි මොකද ඔබලා යම් ගුණයක් අපෙන් දැක්කනම් ඒ ගුණේ අපි ඇති කරගත්තේ ලෝතුරා බුදුරජාණන් වහන්සේගේ මාර්ගය තුලමයි එනිසා මේ වෙලාවේ ඔබ මලින් සුවඳින් ආලෝකයෙන් හේවිසිවලින් පාවඩවලින් යම් විචිත්‍ර වූ පූජාවන් සිද්ධ කරලා තියෙනවාද ඒ සෑම පූජාවක්ම ලෞතුරා අමාමෑණී සම්මා සම්බුදුරජාණන් වහන්සේගේ ඒ උත්තම සම්මා සම්බුද්ධ ඥානය උදෙසා පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. ඒ වගේම ධර්මරත්නයේ අනන්ත වූ ගුණයන් උදෙසා සංඝරත්නයේ අනන්ත වූ ඥානයන් උදෙසා මේ සියලු පූජාවෝ පූජා කරමි පූජා වේවා කියලා සාදු කියන්න. පිංගතුනි පිංකමක් සිද්ධ කරද්දී අපි දක්ෂ වෙන්න ඕනේ ඒ පිංකම විචිත්‍රභාවයෙන් යුතුව සිද්ධ කරන්න. මොකද පිංකමක් විචිත්‍රාකාරයෙන් සිද්ධ වෙනකොට එක පැත්තකින් තමන් තුළ තියෙන්නා වූ ලෝභී සිතුවිලි අයින් වෙලා යනවා පිංගතුනි. අනිත් පැත්තෙන් අපි අනාගත විපාකයේ උදෙසා අප්‍රමාණ වූ කුසලයක් රැස් කරගන්න. දැන් භික්ෂුවක් හැටියට මමත් මෙහි වැඩ සිටින මේ මහා සංඝරත්නයත් මේ ආකාරයෙන් විචිත්‍ර වූ පූජාවන්ගෙන් පිදුම් ලබන්නේ කුමක් නිසාද පිංගතුනි? අපිත් සංසාරේ ගිහි පිංගතුල්ලා හැටියට මහා සංඝරත්නයට මෙවැනි වූ විචිත්‍ර පූජාවන් සිද්ධ කළා තියෙනවා. ඒ සිද්ධ කළා වූ විචිත්‍ර පූජාවන්ගේ ආනිසංසයයි අපි මේ මොහොතේ අත්විඳින්නේ පිංගතුනි. අපි සංසාරේ කළා වූ මෙවැනි විචිත්‍ර පින්කම්වල ආනිසංසයන් මේ මොහොතේ අත්විඳිනකොට ඔබලා ගයාන් මහත්මයා ඇතුළු ඒ පින්වත් සියලු දෙනාම අනාගත විපාකයේ උදෙසා මෙවැනි කුසල් රැස් කර ගන්නවා පිංගතුනි. යම් දවසක මෙවැනි පූජාවන් මහා සංඝරත්නය අරමුණු කරගෙන සිද්ධ කරගෙන තමනුත් කවදා හරි මේ උතුම් සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදි උපසම්පදාව ලැබුව මොහොතක මේ ආකාරයෙන්ම විචිත්‍ර වූ ආකාරයෙන් මේ විපාකයන් ඒ අයට සලස්සෙනවා කියන කාරණය අපි දකින්න ඕනේ පිංගතුනි. එනිසා මෙවැනි විචිත්‍ර පින්කම් සිද්ධ කරද්දී ඒ විචිත්‍ර පින්කම් තමා උදෙසාම අනාගත කුසල් විපාකයන් උදෙසාම තමන් රැස් කරගන්නා වූ දෙයක් කියන කාරණය තමා දකින්න ඕනේ. පින්කමක් සිද්ධ කරගනිද්දී ඒ පින්කම තුලින් දුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කරගනිද්දී ඒ පින්කම තුලින් සුගතියට යන පාරත් අපිට ඇති කරගන්න පුළුවන්. පින්කමක් සිද්ධ කරද්දී ඒ පින්කම තුලින් විදර්ශනා නුවණක් සකස් කරගන්න පුළුවන් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. අදක්ෂයා පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. ඒ අදක්ෂයා. දක්ෂයා පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඉන්නවා සැබෑම දක්ෂයෙක්. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරලා විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට කොහොමද පින්තුනි පින්කමක් සිද්ධ කරලා යමෙක් දුගතියට යන්නේ? අපි දන්නවා මේ තිරිසන් ලෝකයේ ඉන්නවා මොනරා කියලා පක්ෂියෙක්. මේ මොනරා කියන පක්ෂියාට මේ විචිත්‍ර භාවය විචිත්‍ර වර්ණය ලැබෙන්නේ මේ පක්ෂියා පෙර මනුස්ස ජීවිතවල ඉපදිලා කරගත්තා වූ පින්කම් නිසාමයි. පින්කම් සිද්ධ කරගත්තා. නමුත් සීලෙන් දුර්වල භාවයට පත් වෙලායි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වල භාවයට පත්වීම නිසා තිරිසන් ලෝකයට සතර අපායට වැටුණා. නමුත් කරගත්තා වූ පින්කම් නිසා තිරිසන් ලෝකයේදී විචිත්‍ර භාවයක් ලැබෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා ගංගාවක ලස්සන මාළුවෙක් ජීවත් වුණා පිංගතුනි. එයා දඹ රන් පාටයි දකින කෙනා මේ මාළුවාට කැමති. නමුත් මේ මාළුවා කට අරිනකොට ප්‍රදේශම දුර්ගන්ධයක් පැතිරෙනවා කියනවා. මේ අරුම පුදුම මාළුවා අරගෙන එදා ජනතාව බුදුරජාණන් වහන්සේ ළඟට යනවා. ගියාම බුදුරජාණන් වහන්සේ පූර්වයේ නිවාසානුස්සති ඥානයෙන් බලලා දේශනා කරනවා මේ මාළුවා කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච පින්වත් කෙනෙක්. නමුත් එයා පින්කම් සිද්ධ කළා. සීලෙන් දුර්වල භාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වල භාවයට පත්වීම නිසා තිරිසන් ලෝකෙට වැටුණා. නමුත් කළා වූ පින්කම් නිසා තිරිසන් ලෝකෙදී විචිත්‍ර භාවයක් ලැබුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙමනම් පිංගතුනි පින්කමක් සිද්ධ කරගනිද්දී නිතරම සිල්පද පහ ආරක්ෂා කරගෙනයි අපි මේ පින්කම සිද්ධ කරන්නේ. සීලෙන් දුර්වල භාවයට පත් වෙලා පින්කම් සිද්ධ කළොත් සීලයෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතරපායන්ට වැටෙනවා. නමුත් කළා වූ පින්කම් නිසා විචිත්‍රභාවයක් සතරපායේදී අපිට ලැබෙනවා පින්වතුනි. දැන් අපි දන්නේ අපි දිව්‍ය ලෝක ගැන කතා කරනකොට අපි දන්නේ මේ දිව්‍ය ලෝකවල දෙවියන් දිව්‍යාංගනාවන් ඉන්නවා කියන කාරණේ විතරයි. නමුත් ලෞතර බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දිව්‍ය තිරිසන් ලෝකයක්. දිව්‍ය ඇතුන්, දිව්‍ය අජානීය අස්වයින්, දිව්‍ය හාවුන්, දිව්‍ය මුවන්, දිව්‍ය මොනරුන් මේ වගේ මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට ඒ සාමින් වහන්සේට දිව්‍ය තලයක වැඩ සිටින දිව්‍ය අජානීය අස්වේක් දැర్శණය වෙලා තිනවා. දිව්‍ය අජානීය අස්වේක්. ඒ දිව්‍ය අජානීය අස්වැය අඩි 7ක් විතර උසයි කියලා ඒ සාමින් වහන්සේ කියන්නේ. ඒ අස්වැයාගේ වර්ණය අපේ රටේ ඉන්න අස්වැය වගේ සුදු පාට, කළු පාට, දුඹුරු පාට නෙමෙයි. මොනරාගේ වර්ණය යම්සේ විචිත්‍රද? එවැනි විචිත්‍ර වර්ණයක් තමයි මේ දිව්‍ය අජානීය අස්වැයාට තිබිලා තියෙන පිංගතුනි. ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ දිව්‍ය අජානීය අස්වැයෙක්. එතකොට මේ ස්වාමින් වහන්සේ අරමුණු කළ බල්ලා තියෙනවා මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ කවරෙක්ද කියලා. එතකොට ඒ ස්වාමින් වහන්සේ දකිනවා මේ දිව්‍ය අජානීය අස්වැයා පෙර ජීවිතේ මේ සමාජයේ ජීවත් වෙච්ච මිනිස්සෙක්. මේ මිනිස්සයා පින්කම් සිද්ධ කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් වෙලයි පින්කම් සිද්ධ කරගත්තේ. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන්කම ලැබුණේ නැහැ. මොකද සීලෙන් දුර්වලයි. දිව්‍ය තලයේ දිව්‍ය අජානීය අස්වැයෙක් වෙලා උප්පත්තිය ලැබනවා පින්වතුනි. මේ දිව්‍ය තලවල දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා වගේම මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා. දැන් මනුස්ස ලෝක ආශ්‍රිතව ප්‍රේත ලෝකයක්, යක්ෂ ලෝකයක් තියෙනවා වගේ මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව දිව්‍ය තිරිසන් ලෝකයක් තියෙනවා පින්වතුනි. ඒක අපේ මේ මස්ස හැට පේන්නේ, ඒක සමාධිය හැට පමණයි දකින්න පුළුවන්. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේට මේ මනුස්ස ලෝකයේ ආශ්‍රිතව ජීවත් වෙන දිව්‍ය මීහරක් රංචුවක් දැర్శණය වෙලා තිනවා. දිව්‍ය මීහරක් රංචුවක්. ඒ දිව්‍ය මීහරක් රංචුව ඒගොල්ලෝ ආවිෂ වර්ණයේ සැපයේ බලෙන් පිරුණා වූ දිව්‍ය මීහරක්. ඒගොල්ලන්ගේ ශරීරය හරියට වෙල්වට් රෙද්දක් වගේ කියනවා, දිලිසෙනවා, ග්‍රීස් පැහැයක් ගන්නවා කියනවා. ඒගොල්ලන්ගේ තම්බුරුළු පොළවේ ගෑවෙන තරමට විශාලයි කියනවා. ආයුෂ වර්ණයේ සැපයේ බලෙන් පිරුණා වූ දිව්‍ය තිරිසන් සතුන් පිංගතුනි. කුමක් නිසාද මේ දිව්‍ය තිරිසන් සතුන් බවට පත් උනේ? පෙර ජීවිතේ පිංකම් කළා. නමුත් සීලෙන් දුර්වලභාවයට පත් උනා පිංගතුනි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා දෙවියෙක් දිව්‍යාංගනාවක් කියන තැනට යන්න පුළුවන් කමක් ලැබුණේ නැහැ. දිව්‍ය තලයේ දිව්‍ය තිරිසන් සතෙක් බවට පත් උනා පිංගතුනි. එහෙමනම් අපි දක්ෂ වෙන්න ඕනේ පින්කමක් සිද්ධ කර ගනිද්දි නිරේතුරුවම සිල්පද පහ ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරන්න. මොකද අපේ රටේ අප්‍රමාණ පින්කම් සිද්ධ වෙන රටක්. වෙසක් කාලය ගත්තත්, පොසොන් කාලය ගත්තත් අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා. නමුත් සමහරු පින්කම් කරන්නේ මත් වතුර බොමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. බොරු කියමින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. මිච්ඡා ආජීවෙන් සොයාගත් මුදලින් තමයි පින්කම් සිද්ධ කරන්නේ. සීලෙන් දුර්වලයි පින්වතුනි. සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා සතරපායට වැටෙනවා. කළා වූ පින්කම් නිසා සතරපායේදී විචිත්‍රභාවයක් ලබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න, අදක්ෂයා සීලය දුර්වල කරගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. එයා අදක්ෂයා. දක්ෂයා මොකද කරන්නේ? එයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා පින්වතුනි. දැන් මේ කලා වගේ විචිත්‍ර වූ පින්කම් කරලා චිරාත් කාලයක් මේ මහත්තුරු ජීවත් වෙලා කවදා හරි මිය පරලොව යන වෙලාවට මෙවැනි පින්කමක් සිහියට නැගුණොත් පින්වතුනි, සශ්‍රීක දිව්‍ය සශ්‍රීක මනුෂ්‍ය ජීවිත ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද සිල්පද ආරක්ෂා කරගෙනයි පින්කම් සිද්ධ කළේ. ලෞතර බුදුරජාණන් වහන්සේගේ කාලේ එක්තරා දෙවි කෙනෙක් හිටියා පින්වතුනි. මේ දෙවියාගේ නම මාළභාරී දෙවියා. මේ මාළභාරී දෙවියා බුදුරජාණන් වහන්සේගේ කාලේ ජීවත් වෙච්ච මහත්ෙක් දඹදිව. මේ මහත්මයා සිල් පද ආරක්ෂා කරමින් අප්‍රමාණ පින්කම් සිද්ධ කළා. මරණයෙන් පස්සේ මෙයා දිව්‍යතලයේ මාළභාරී දෙවියා වෙලා ඉපදෙනවා පිංගතුනි. මේ දෙවියාගේ පින නිසාම මෙයා ඕපපාතිකව දිව්‍යතලයේ උපත ලබනකොට දිව්‍යාංගනාවන් 500ක් පහළ වෙනවා කියනවා. මේ බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ දිව්‍යාංගනාවන් 500ත් එක්ක මේ මාළභාරී දෙවියා හැම උදෑසනකම අර මලින් බර වෙලා තියෙන දිව්‍යතලයේ නන්දන උයනට යනවා කියනවා. මාළභාරී දෙවියා දිව්‍ය ආසනයේ වාඩි වෙලා ඉන්නකොට දිව්‍යාංගනාවන් 250 දෙනෙක් මල් ගස් වලට නගිනවා කියනවා. මල් කඩලා බිමට දාද්දී බිම ඉන්න දිව්‍යාංගනාව 250 දෙනා මලින් අර මාළභාරී දෙවියාව සරසනවා කියනවා. ඒක තමයි මාළභාරී දෙවියාගේ දිව්‍ය ජීවිතයේ පිංගතුනි. වෙන දෙයක් නැහැ. භාර්යාවන් විසින් මලින්ම සුවඳින්ම පූජා පවත්වනවා. මොකක්ද මේ අසිරිය පිංගතුනි? මේ අසිරිය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරිය. සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ අසිරියයි මාළභාරී දෙවියාගේ දිව්‍යතලයේ අත්විඳින්. ඒ වගේමයි අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට පිංගතුනි එයාට දිව්‍යාංගනාවක් දැర్శණය වෙනවා. ඒ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිංගතුනි. එයා හැදිලා තියෙන්නේ මලින්. දැන් අපි හැදිලා තියෙන්නේ මේ සමෙන් මසෙන්නේ. අපිව බාහිරට දැක්කොත් අපිට මේ සම තමයි මස තමයි පේන්නේ. නමුත් මේ දිව්‍යාංගනාව මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක්. ඔබ සුදු පාට විනිවිද පේන පොලිතින් නුරයක් ගන්න. ඒ පොලිතින් නුරේට ඔබ රෝස පාට ඕකිඩ් මල් පුරවන්න. රෝස පාට ඕකිඩ් මල් පුරවලා දැන් බාහිරින් ඔබ දකින්නේ පොලිතින් නුරිය දෙස. අන්න ඒ වගේ මලින් හැදුනා වූ දිව්‍යාංගනාවක් පිංගතුනි. කුමක්ද මේ ආශ්චර්යය? මේ ආශ්චර්යය තමයි සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් කිරීමේ ආශ්චර්යය. දැන් මනුස්ස ලෝකයේදී හැ බලන්න. මනුස්ස ලෝකයේ කොච්චර ප්‍රභු මහේශාක්‍ය මහත්තුරු නෝනවරු ජීවත් වෙනවද කියලා. ආයුෂ වර්ණයේ සැපය බලෙන් පිරුණා වූ ජීවිත. මොකක්ද පින්ගතුනි? මේක සමාජ අසාධාරණයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මේ තමයි ගිය ජීවිතේ සිල්පද ආරක්ෂා කරගෙන කළා වූ පින්කම් වල ඵලයයි පින්ගතුනි. එනිසා අදක්ෂයා සිල්පද බිඳගෙන පින්කම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා සිල්පද ආරක්ෂා කරගෙන පින්කම් සිද්ධ කරලා සුගතියට යනවා. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පින්ගතුනි සැබෑම දක්ෂයෙක් ඉන්නවා. එයා තමයි සැබෑම දක්ෂයා. ඒ සැබෑම දක්ෂයා පින්කම් සිද්ධ කරමින් මේ සුගතියත් දුගතියත් දෙකම අනිත්‍යයි කියලා දකිමින් මේ කුසල් සංස්කාරයනුත් අකුසල් සංස්කාරයනුත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දකිමින් විදර්ශනා නුවණ ඇති කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දවසක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ නර්මදා නදිය ළඟ වැඩ ඉන්නකොට එක බමුණෙක් ඇවිල්ලා බුදුරජාණන් වහන්සේගෙන් අහනවා, භාග්‍යවතුන් වහන්සේ, මේ අතීතේ මේ ලෝකේ කොපමණ බුදුරජාණන් වහන්සේලා පහළ වුණාද කියලා. අපි දන්නේ 820 බුදුරජාණන් වහන්සේලා ගැන විතරයි පිංගතුනි. නමුත් ලෞතුරා බුදුරජාණන් වහන්සේ මේ බමුණට කියනවා, බමුණ, මේ කාවේරි නදියේ තියෙන වැලිකැට සංඛ්‍යාව ගණනකින් කියන්න බැහැ වගේ අතීතේ පහළ වුණා වූ බුදුරජාණන් වහන්සේලා මෙපමණයි කියලා ගණනකින් කියන්න බැහැ කියලා පිංගතුනි. ඒ කියන්නේ අතීතේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණක් මේ භවයේ පහළ වෙලා තියෙනවා. ලක්ෂ ගාණක්. එහෙනම් බලන්න, අපි මේ ආවා වූ ගමන, අපි මේ ඇවිල්ලා තියෙන්නේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරමින් පිංගතුනි. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරමින් ආවා වූ ගමනක්. ඒ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරගෙන ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා, ඔබලා බුදුරජාණන් වහන්සේලා අරමුණු කරගෙන පූජා කළා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා පිංගතුනි. මොකද සමහර සම්මා සම්බුද්ධ ශාසන අවුරුදු 60,000ක් දිගයි, 50,000ක් දිගයි, 40,000ක් දිගයි. දැන් කාශ්‍යප බුදුරජාණන් වහන්සේගේ ශාසනය අවුරුදු 20,000ක් දීර්ඝයි. මෙවැනි දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් පහු කරගෙන ආවා වූ ගමනේදී බුදුරජාණන් වහන්සේලා උදෙසා අපි හැම දිනාම දැල්ලුවා වූ පහන් ආලෝකයන් එක පිටක් කළොත් එය මේ හිරුගේ ආලෝකයට වඩා ප්‍රභාස්වරයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ පසු කරගෙන ආවා වූ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණේදී මේ වගේ බුදුරජාණන් වහන්සේ අරමුණු කරගෙන පූජා කළා වූ සුවඳ මල් එක ගොඩක් කළොත් එය ගිජ්ජකූට පර්වතේ ප්‍රමාණය පරාද වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න සංසාරයක් පුරාවට පිංවතුනි කොයිසා කුසල් සංස්කාරයන් අපි රැස් කරලා තියෙනවද? මේ කුසල් සංස්කාරයන් නිසා සංසාරයේ කොච්චරනම් අපි සුගතීන්වල ඉපදිලා අප්‍රමාණ සැප ලැබලා තියෙනවද? බුදුරජාන් වහන්සේ පාර හරහා පනින කඩි රැලක් පෙන්නලා ආනන්ද සාමින් වහන්සේට කියනවා, ආනන්ද මේ කඩි රැලේ ඉන්න සෑම කඩියෙක්ම සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා කියලා. එනම් බලන්න මේ තිරිසන් ලෝකෙට අයිති කඩියාත් සංසාරේ සක්විති රජ වෙලා තියෙනවා නම් ඔබත් මමත් සංසාරයේ කී වතාවක් සක්විති රජ වෙලා ඇද්ද පිංගතුනි? කී වතාවක් සක්‍රියා වෙලා ඉපදෙන්නේ නැද්ද? කී වතාවක් සුජම්පතිය වෙලා ස්ත්‍රී රත්නය වෙලා ඉපදෙන්නේ නැද්ද? බුදුරයන් වහන්සේ කියනවා මේ ලෝක ධාතුවේ යම් සැපයක් තියෙනවා නම් ඒ සෑම සැපයක්ම අපි සංසාරේ අත්විඳලයි තියෙන්නේ කියලා. කුමක් නිසාද? අපි කළා වූ කුසල් සංස්කාරයන් නිසාම. ඒ වගේම ලෝතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ ලෝක ධාතුවේ යම් දුකක් තියෙනවා නම් මේ සතර අපායේ දුක අපි සෑම කෙනෙක් මේ සතර අපායේ දුක් කල්ප ගණන් අත්විඳලා තිනවා අකුසල් සංස්කාරයන් නිසා පිංගතුනි. එනම් බලන්න මේ රැස්ුණා වූ සෑම කුසල් සංස්කාරයක්ම අකුසල් සංස්කාරයක්ම විපාක දීලා අනිත්‍යභාවයට පත් වුණා. සම්මා සම්බුද්ධ ශාසන මුණ ගැහෙනකොට අපි කුසල් ධර්මයන් වඩනවා. වඩලා ආයිමත් භවයේ උපතකට යනවා. ආයිමත් ඒ සම්මා සම්බුද්ධ ශාසනය අතුරුදහන් වෙලා අබුද්ධෝත්පාද කාලෙනකොට ආයිමත් අකුසල් නිසා සතර අපායන්ට කල්ප ගණන් වැටිලා දුක් වෙනවා. එනම් මේ දුකත් සැපත් කුසලයක් අකුසලයක් සමග දෝලණය වෙමින් මැරෙමින් නිපදෙමින් හේතුඵල ධර්මයන් අනුව ගමන් කළා වූ ගමනක් අපි මේ යන්නේ. එහෙමනම් පිංගතුනි මේවැනි පිංකම් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ ඊළඟ ජීවිතේ සශ්‍රීක මිනිසෙක් වේවා කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධය. මෙවැනි පිංකම් සිද්ධ කරලා අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත දෙවියෙක් වේවා කියලා නම් ඒ අපි ප්‍රාර්ථනා කරන්නේ අනාගත පංච උපාදානස්කන්ධයක්. ප්‍රාර්ථනා කරන්නේ පංච උපාදානස්කන්ධයක් නම් එතන තියෙන්නේ දුකක් කියලායි ලෞතුරා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා සැබෑම දක්ෂයා මෙවැනි පිංකම් සිද්ධ කරලා හැකිතාක් පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මහා සංඝයා අරමුණු කරගෙන මෙවැනි පින්කම් සිද්ධ කරලා ඒ පින්කම් තුලින් රැස්වෙන්නා වූ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා. දැන් මේ මොහොතේ මේ සිද්ධ වෙන මේ පින්කම නිසා රැස්වෙන්නා වූ සංස්කාරයන් ඒ ගයාන් මහත්මයා පවුලේ මාපියන් ඒ සියලුම ඥාතීන් හිතවතුන් තුල මේ රැස්වෙන්නා වූ කුසල් සංස්කාරය පිංගතුණී විපාක දීලා අනිත්‍ය වෙන දෙයක්. නিত্য නෑ, විපාක දීලා අනිත්‍යභාවයට පත් වෙනවා. විපාක දීලා අනිත්‍යභාවයට පත්වෙන්නා වූ කුසල් අකුසල් විපාකයන්ට බැඳෙන්න එපායි කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනං එයා පින්කම් සිද්ධ කරලා ඒ සංස්කාරයන් ජීවිතයට ලබලා ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා භවයට බැඳෙන්නේ නෑ. නැවත මිනිස්සෙක් දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වෙන්නේ නෑ. ඒ චිත්තය සකස් වෙන මොහොතේම ඒ මනුස්ස දිව්‍ය ජීවිතයේ අනිත්‍යභාවය දකිනවා. ඒ අනිත්‍යභාවය දකින මොහොතේම පිංගතුණී විදර්ශනා නුවණයි තමා තුල සකස් වෙන්නේ. එනිසා අදක්ෂයා පිංකම් සිද්ධ කරලා දුගතියට යනවා. දක්ෂයා පිංකම් සිද්ධ කරලා සීලය ආරක්ෂා කරගෙන සුගතියට යනවා. වඩා දක්ෂයා මේ සුගතියත් දුගතියත් මේ කුසල් සංස්කාරයනුත් අකුසල් සංස්කාරයනුත් දෙකම විපාක දීලා අනිත්‍ය වෙනවා කියලා දකිමින් විදර්ශනා නුවණ සකස් කරගන්නවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි. එහෙනම් මේ දක්ෂාකාරයෙන් පිංකම් සිද්ධ කරගෙන අපි මේ ධර්ම මාර්ගය තුල ඉස්සරහට ගමන් කරද්දී අපි නිරේතුරුවම දකින්න ඕනි පිංගතුනි අපි ලබා ගත්තා උපත කොච්චර ශ්‍රේෂ්ඨ උපතක්ද කියලා. මොකද අපි ශ්‍රේෂ්ඨ උපතක් මේ ජීවිතේ ලබලා තියෙනවා. මේසා ශ්‍රේෂ්ඨ උපතක් ලබලා අපි ඒ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය දකින්නේ නැහැ. යම් දිව්‍යතලයක මාර්ගඵලලාභී නොවන දෙවියෙක් ඉන්නවා නම්, යම් බ්‍රහ්මතලයක මාර්ගඵලලාභී නොවන බ්‍රහ්මයෙක් ඉන්නවා නම්, මේ සෑම දෙවියෙකුටම සෑම බ්‍රහ්මයෙකුට වඩා ශේෂ්ඨ උපතක් අපි ලබල තියෙනවා පිංහතුනි. ශේෂ්ඨ උපතක් ලබලා අපි දෙවියා කියන කෙනාගෙන් පිළිසරණ සොයාගෙන යන තැනට අපි පත් වෙලා තියෙනවා. මොකද අපි ලැබුවා වූ මනුස්ස ජීවිතයේ උතුම්භාවයේ ශේෂ්ඨභාවයේ දකින්නේ නැහැ. ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අප්‍රමාණ දුකෙන් පිරුණා වූ සතර අපායක් තියෙනවා කියලා. ප්‍රේත ලෝකයේ, තිරිසන් ලෝකයේ, නිරේ අසුර ලෝකයේ කියනා වූ සතර අපාය. මේ සතර අපායේ සත්වයා අප්‍රමාණ දුක් විඳිනවා කියලා ලෞතරා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එතකොට මේ සතර අපායෙන් පිංගතුණි අපේ මස්සහැට මේ තිරිසන් ලෝකය පේනවා. අනිත් කාරණා තුන අපේ මස්සහැට පේන්නේ ඒක සමාධියෙන් ඇහෙන් විතරයි දකින්න පුළුවන්. නමුත් මේ තිරිසන් ලෝකය මස්සහැට පේන තිරිසන් ලෝකය කොයිසා දුක්ඛිතද කියන කාරණේ අපිට දැනෙනවා පිංගතුණි. දැන් තිරිසන් ලෝකයේ ඉන්න ලස්සනම සතා මොකද්ද? කුරුල්ලා කියන සතා. එයාට ලස්සන වර්ණයක් තියෙනවා, ලස්සනට නාද කරනවා. නමුත් මේ ලස්සන කුරුල්ලාට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ අකුසල් නිදියක් කියලා පිංගතුණි. අකුසල් නිදියක්, අකුසල් ලියලෙනවා. නිරේතුරුවම හැම නිමේෂයකදීම අකුසල් ලියලෙනවා. මොකද මේ කුරුල්ලා කියන සතා උදේ ඉඳන් රාත්‍රී වෙනකන් පණුවන් දැලඹුවන් මරමරා තමයි කන්නේ. මේ සතුන් මරමරා කන මොහොතක් පාසා මරණීය චේතනාව සකස් වෙනවා. ඊට අදාළව ප්‍රාණඝාත අකුසලයේ සිද්ධ වෙනවා පිංගතුනි. එයාට කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. කර්මය කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැති වුණත් මරණීය චේතනාවට අදාළව ප්‍රාණඝාත අකුසලය සිද්ධ කරගන්නවා. එනම් බලන්න කුරුල්ලෙක් උදේ ඉඳන් රාත්‍රී වෙනකන් ජීවත් වෙලා රාත්‍රියට නිින්දට යන්නේ අකුසල් කී දහහක්, ප්‍රාණඝාත කී දහහක් සිද්ධ කරගෙනද පිංගතුනි. ඒ වගේමයි තිරිසන් ලෝකයේ ඉන්න සෑම සතෙක්ම ලෝභ, ద్వේෂ, මෝහ අකුසල් මූලයන් තුලමයි ජීවත් වෙන්නේ. ඒගොල්ල ධර්මයක් හඳුනන්නේ නැහැ, අම්මා තාත්තා හඳුනන්නේ නැහැ, හොඳ නරකක් හඳුනන්නේ නැහැ. ඒ නිසා තිරිසන් ලෝකෙන් තිරිසන් ලෝකෙට වැටිලා කල්ප ගණන් නිරයන්ට වැටිලා කල්ප ගණන් දුකටපත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඒ අපේ ඇස් දෙකට පේන තිරිසන් ලෝකයේ යථා ස්වභාවය. ඒ වගේම බුදුරජාණන් වහන්සේ ප්‍රේත ලෝකය ගැන දේශනා කරනවා. ප්‍රේත ලෝකයේ එක්තරා ප්‍රේතෙක් ඉන්නවා පිංගතුනි, එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. එයා ඕපපාතිකව ප්‍රේත ලෝකයේ උපත ලබනකොටම එයාගේ ඇස් දෙක ගිනි ගන්නවා. ඒ ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසින් නැවුලුවා වූ ගින්න පිංගතුනි. දැන් ඔබේ ඇස් දෙක ගිනි ගත්තොත් ඔබට පුළුවන් වතුර ටිකක් ගහලා ඒ ගින්න නිවා ගන්න. නමුත් මේ ප්‍රේතයාගේ ඇස් දෙකේ ඇවිලෙන ගින්න නිවෙන්නේ නැහැ. අකුසලයේ විසිනුයි අවිලලා තියෙන ඒ ගින්න. මොකද පෙර ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා අනුන්ගේ දියුණුව දකින්න කැමති උනේ නැහැ. අනුන් ඉදිරියට යනවා දකින්න කැමති උනේ නැහැ. අනුන්ගේ දියුණුව දකින්න අකමැති වුණා වූ ඇස් දෙක ගිනි ගනිමින්ම ප්‍රේත ලෝකයේ උප්පත්තිය සකස් වෙනවා පිංගතුනි. ඒ වගේම තව ප්‍රේතෙක් ඉන්නවා, එයාගේ ප්‍රේත ලෝකයේ ඉපදෙනකොටම එයාගේ මේ කට පූට්ටු වෙලා ඉපදිලා තියෙනවා. එයාට කටක් නැහැ. කට සමෙන් පූට්ටු වෙලා එයා උපදිලා තියෙන්නේ. මුළු ජීවිත කාලයම පිංගතුනි නිරාහාරව ජීවත් වෙනවා. ඇයි? පෙර ජීවිතයේ ලස්සන මනුස්ස ජීවිතයක් ලැබලා මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කරන දානයන් එයා වැළැක්කුවා. එයා දන් දුන්නෙත් නැහැ. අනුන්ට දන් දෙන්න ඉඩ දුන්නෙත් නැහැ පිංගතුනි. එයා සතුටෙන් කැමැත්තෙන් තමයි මේවා සිද්ධ කළේ. නමුත් ඒවායි විපාක නිසා ප්‍රේත ලෝකෙට වැටුනහම කටක් නැතුවයි උප්පත්තිය ලබන්නේ පිංගතුනි. මුළු ප්‍රේත ජීවිත කාලයම නිරාහාරව එයා දුක් විඳිනවා. ඒ වගේම ප්‍රේත ලෝකේ ජීවත් වෙනවා සොරකම් කිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණා වූ ප්‍රේතයින්. මේ ජීවිතේ මනුස්ස ජීවිතේ අන්සතු දේ සොරා අරගෙන එහි විපාකයන් හැටියට ප්‍රේත ලෝකෙට වැටෙන ප්‍රේතයෝ කෑම පිඟානක් එයාට පේනවා. කෑම පිඟාන කන්න යනකොට කෑම පිඟාන අතුරුදහන් වෙනවා පිංගතුනි. පිපාසයි දිය කඩਿੱත්තක් පේනවා. දිය කඩਿੱත්තට ගිහිල්ලා වතුර පිටික බොන්න යනකොට දිය කඩਿੱත්ත අතුරුදහන් වෙලා යනවා පිංගතුනි. ආහාරයක් නැහැ, කවදාක්වත් වතුර ටිකක් නැහැ. පෙනිපෙනි ආහාර තියෙනවා. පෙනිපෙනි ආහාරය කන්න යනකොට ආහාරය අතුරුදහන් වෙලා යනවා පිංගතුනි. ඇයි? පෙර ජීවිතේ අන්සතු දේ සොරා ගත්තා. ඒ වගේම තව ප්‍රේතෙක් ඉන්න, එයාගේ මුළු කටම කුණු වෙලා වන වෙලා තියෙන්නේ. දිවත් එක්ක කුණු වෙලා වන වෙලා. එයා අනිත් ප්‍රේතයින් සමග කතා කරන්න වචන හුමාරු කරගන්න උත්සාහ ගන්නවා. නමුත් වචන පිට වෙන්නේ නෑ පිංගතුනි. වචන පිට නොවීමේ දුක එක පැත්තකින් දරාගෙන, තුවාලවල දුක එක පැත්තකින් දරාගෙන එයා ප්‍රේත ලෝකයේ අප්‍රමාණ දුකටපත් වෙනවා. මොකද මේ පෙර ජීවිතේ මුසාවාදා, පිසුනා වාචා, පරුසා වාචා, සම්පප්පලාපා කියන වැරදි කළා. සිනහ වෙමින් තමයි බොරු කිව්වේ. සතුටු වෙමින් තමයි බොරු කිව්වේ. නමුත් මේවැයි විපාකයන් අත්විඳිනකොට අන්න ප්‍රේත ලෝකේ කට කුණු වෙලයි උප්පත්ති ලැබන්නේ පිංගතුනි. ඒ වගේම කාමයේ වරදවා හැසිරීම නිසා ප්‍රේත ලෝකෙට වැටුණු ප්‍රේතයෝ ප්‍රේතියෝ මුළු ශරීරෙම කුණු වෙලයි උප්පත්ති ලැබන්නේ. ඕපපාතිකෝ ප්‍රේත ලෝකේ උපදිනකොටම පිංගතුනි මේ ශරීරය කුණු වෙලා වන වෙලා හොරි ඇවිල්ලා ශරීරේ. මේගොල්ලෝ මේ කුණු වෙච්ච වන වෙච්ච ශරීරය දරාගෙන අනිත් ප්‍රේතයන් ප්‍රේතියන් ළඟට යනවා කාමයේ ඉල්ලගෙන. නමුත් කිසිම කෙනෙක්ගෙන් කාමයේ ලැබෙන්නේ නැහැ. මොකද ඒසා මේගොල්ලෝ අපුලයි. එහෙනම් එක පැත්තකින් කාමයේ නොලැබීමේ දුක දරාගෙන, අනිත් පැත්තෙන් ශරීරයේ තුවාල වීමේ කුණු වීමේ දුක දරාගෙන කල්ප ගණන් ප්‍රේත ලෝකවල දුක් විඳිනවා පිංගතුනි. එහෙනම් මේසා දරුණු ප්‍රේත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. එහෙනම් තිරිසන් ලෝකේ අපිට පේනවා මේ වගේ දරුණු ප්‍රේත ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඊළඟට අසුර ලෝකය ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ අසුර ලෝකයේ එක් කොටසක් මහසාගරයේ ආශ්‍රිතව ජීවත් වෙනවා පිංගතුනි. යමෙක් මුහුද උපාදානය කරගෙන මැරුණොත් එයා මුහුදේ අසුරෙක් වෙලා උප්පත්තිය ලැබනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. දැන් රටේ ධීවර ජනතාවක් ඉන්නවා. ඒ ධීවර ජනතාව මුහුද මගේ කරගෙනයි ජීවත් වෙන්නේ පිංගතුනි. එයා හවසට බෝට්ටු අරන් ගියාම රැට පහුවදා උදේට තමයි ගොඩට එන්නේ. සමහරු සති ගණන්, සමහරු මාස ගණන් මුහුදේ ගත කරනවා. මුහුද නිවස බවට පත් වෙලා තියෙන මගේ කරගෙන අපේ කරගෙනයි මුහුද ජීවත් වෙන්නේ. මෙහෙමයි මැරෙන වෙලාවේ මුහුදු උපාදානයේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් ඒ මුහුදේම අසුරේක් බවට පත් වෙලා උප්පත්තිය සකස් කර ගන්නවා පිංගතුනි. දැන් මේ ලෝකේ සංචාරක පිරිස් ඉන්නවා මුහුදු උපාදානය කරගෙන ජීවත් වෙන සංචාරකයන්. දැන් මාලදිවයින ශ්‍රී ලංකාව වගේ රටකට සංචාරකයන් ලක්ෂ ගාණක් එනවා. කවුද මේ මුහුද උපාදානය කරගත් අය? ලවණ රසයේ උපාදානය කරගත් අය. මේ අය මැරෙන වෙලාවේ මේ මුහුද කෙරෙහි තෘෂ්ණාව සකස් වුණොත් පිංගතුනි ඒ සාගරයේම අසුරේක් බවට පත් වෙලා උප්පත්තිය ලබනවා. කිමිදුම් කරුවෙක් මුහුදේ කිමිදි කිමිදි කිමිදි කිමිදි සතුටු වෙන්නේ යම්සේද අසුරයා ඒ කිමිදුම් කරුවාසේ මුහුදේ කිමිදි කිමිදි කිමිදි කිමිදි සතුටු වෙමින් ජීවත් වෙනවා. මොකද ඒකයි යාගේ උපාදාන, ඒකයි යාගේ තෘෂ්ණාව. අපි දන්නේ එක්තරා මහත්ෙක් ජීවත් වුණා. ඒ මහත්තයා මුළු ජීවිත කාලෙම කළේ කිමිදුම් රැකියාව පිංගතුනි. මේ කිමිදුම් රැකියාව කරලා ජීවිතේ වයෝවෘද්ධ වෙලා මේ මහත්තයා මිය යනවා. මිය ගියාට පස්සේ අපි දන්නේ එක්තරා සාමින්වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මිය ගිය මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින්වහන්සේ දකින්නේ මුහුදේ අසුරේක් බවට පත් වෙලා උප්පත්තිය ලැබලා උපාදාන පච්චයා බව. මරණ වේලාවේ තෘෂ්ණාවෙන් උපාදානය වුනේ මොකද්ද? සාගරයේ පෙරෙහි තියෙන කැමැත්තමයි. ඒ නිසා එයා නැවත මුහුදේ අසුරේක් බවට උප්පත්තිය සකස් කරගත්ත පිංගතුනි. එහෙනම් මේ වගේ දුකෙන් පිරුණා වූ අසුර ලෝකයක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නිර්යක් පිළිබඳ. ගිනි අඟුරු වලින්, ගින්දර වලින්, යෝධිය වලින් ගහන වූ නිර්යක් ගැන බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ නිර්යන්ගේ සත්වයා කෝටි ගණන්, ප්‍රකෝටි ගණන් අප්‍රමාණ දුක් විඳිනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මේසා දරුණු සතර අපායක් අපි ඉදිරියේ තියෙනවා. ඒ වගේම අප්‍රමාණ වූ මිත්‍යා දෘෂ්ටික ලෝකයක් මේ ලෝකේ තියෙනවා. මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ එයා තෙරුවන් කෙරෙහි සද්ධාව හඳුනන්නේ නැහැ. කර්මය, කර්මඵල විශ්වාසය හඳුනන්නේ නැහැ. දන් දුන්නොත්, සිල් රැක්කොත් එහි ආනිසංස තියෙනවායි කියලා හඳුනන්නේ නැහැ. මැරිලා හේතුඵල ධර්මයන් අනුව නැවත උපදිනවායි කියන කාරණේ අඳුනන්නේ නැහැ. අම්මා තාත්තාගේ ගුණයන් තියෙනවායි කියලා කාරණේ අඳුනන්නේ නැහැ. ඒ අඳුනන් නැති භාවයටයි මිත්‍යා දෘෂ්ටික භාවය කියන්නේ. මෙවැනි මිත්‍යා දෘෂ්ටික භාවයෙන් පිරුණා වූ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒගොල්ලෝ දන්නේ නැහැ තමන්ගේ අම්මා තාත්තා මැරුණාට පස්සේ නැවත උපදිනවා කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ. ඒගොල්ලෝ දන්නේ අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රියා කියන තැනට යන්න පුළුවන් කියලා. ඒගොල්ලෝ දන්නේ නැහැ. සීලයක් සමාදන් වුණොත් දානයක් දුන්නොත් එහි ආනිසංස තියෙනවායි කියලා ඒගොල්ලෝ දන්නේ නැහැ. එතනයි මිත්‍යා දෘෂ්ටික භාවය පිංගතුනි. මේ මිත්‍යා දෘෂ්ටික භාවය නිසා දුක් විඳිනා වූ කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවා. ඒ වගේම තුන්වෙනි කාරණය තමයි ඉන්ද්‍රිය ධර්මයන්ගේ දුර්වලතාවයන් තියෙන කොච්චරනම් මිනිස්සු මේ ලෝකේ ජීවත් වෙනවද? ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන මිනිස්සු අප්‍රමාණ පිරිසක් මේ ලෝකේ ජීවත් වෙනවා. ඇස් දෙක පේන්නේ නැහැ සමහරුන්ගේ බුදුරජාණන් වහන්සේගේ රූපකාය පිළිම වහන්සේ නමකකින්වත් දකින්න බෑ. කන් දෙක ඇහෙන්නේ නැහැ සද්ධර්මයක් ශ්‍රවණය කරන්න බෑ. නුවණින් මෙනෙහි කිරීමක් නැහැ සද්ධාව ප්‍රඥාව කියන කාරණේ සකස් වෙන්නේ. අංග විකල භාවය නිසා ප්‍රමාණ දුක් විඳිනවා. එනං එවැනි ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන කෝටි ප්‍රකෝටි ගාණක් මිනිස්සු ලෝකේ ජීවත් වෙනවා. නමුත් බලන්න මේසා දරුණු තැනක් පසු කරලා ඔබ මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න දක්ෂ වුණා. මුලින්ම ඔබ සතර අපායෙන් මිදුණා. ඊළඟට ඔබ අර මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා. ඊට පස්සේ ඉන්ද්‍රිය දුර්වලතාවයන්ගෙන් බැහැරව පරිපූර්ණ වූ ධර්මාබෝධයට අදාළ ඉන්ද්‍රියන් සහිත උප්පත්තියක් ලැබුවා. එහෙනම් තමා තුලින් තමා දකින්න ඕනේ පිංගතුනි, තමා මේ ලැබුවා වූ උපත ශ්‍රේෂ්ඨ උපතක් කියන කාරණේ. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච මහත්යෙක් හිටියා. ඒ මහත්යා කෝටිපති මහත්යෙක්. එයාට දවසේ පැය 24 මදි පිංගතුනි. පන්සලකට යන්න, පින්කමක් කරන්න, ධර්මදේශනයක් අහන්න, දානයක් දෙන්න එයාට වෙලාවක් තිබ්බේ නැහැ. ඒ තරමට මෙයාට රාජකාරි තිබ්බේ පැය 24 පුරා. මේ මහත්මයා ජීවිතයේ මැදි වයසේදී සුඛෝපභෝගී නිවසක් හදනවා. මේ සුඛෝපභෝගී නිවස අඩක් හදමින් තිබියදී මේ මහත්යා මිය පරලව යනවා පිංගතුනි. මේ මහත්යා මිය පරලව ගියාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු අර අඩක් හදමින් පැවතියා වූ නිවසේ අත්‍යවර්මේ තින මුල්ගල බදාගත් බහිරෙක් බවට පත් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. උපාදාන පච්චයා භව. උපාදානයයි භවය සකස් කරන්නේ. උපාදානයේ කවුද සකස් කරන්නේ? තෘෂ්ණා පච්චයා උපාදානං. මේ මාත්‍යා මැරෙන වෙලාවේ මොකද්ද තෘෂ්ණාවෙන් උපාදානය උනේ? පන්සලකට යන්න නැතුව, දානයක් දෙන්න නැතුව, බණක් අහන්න නැතුව පැය 24ෙම මුදල් හම්බ කරලා ඒ මුදල් යට කරලා හදා හැදුවා වූ නිවස කෙරේ තෘෂ්ණාව සකස් වුණේ. තෘෂ්ණාපච්චයා උපාදානං ඊට අදාළව කැමැත්ත සකස් වුණා. උපාදානපච්චයා භව. අන්න භවයේ බහිරවේ කැටියට ජාතිය සකස් කරගන්නවා. එයා දැන් අර මුල්ගල බදාගෙන ජීවත් වෙනවා පින්වතුනි. ගේ මගේ කරගෙන යා ජීවත් වෙනවා. බලන්න මෙච්චර කොච්චරනම් අවාසනාවන්ත මිනිස්සෙක්ද කියලා. මෙච්චර ස්වාමින් වහන්සේලා බණ කියන රටේ, මෙච්චර පින්කම් සිද්ධ වෙන රටේ ඒ මහත්යා දක්ෂ වුණේ නැහැ මේ උතුම් මනුස්ස ජීවිතය නැවත සුගතිය කරා රන් යන්න පිංගතුනි. නමුත් පිංගතුල්ලා ගිය ජීවිතයේදී දක්ෂ වුණා. මේසා දරුණු සතර අපායක් තිබිලා, මේසා දරුණු මිත්‍යා දෘෂ්ටික ලෝකයක් තිබිලා, මේසා ඉන්ද්‍රිය දුර්වලතාවයන් තියෙන මිනිස්සු ඉන්න ලෝකෙක ඒ කාරණා තුනම අභිබවලා මේ උතුම් මනුස්ස ජීවිතය ලබන්න. ඒක දක්ෂභාවයක් පිංගතුනි. සතර අපායෙන් මිදුණා, මිත්‍යා දෘෂ්ටික භාවයෙන් මිදුණා, පරිපූර්ණ ධර්මාබෝධයට අදාළ ඉන්ද්‍රියන් සකස් කරගත්. ඒක දක්ෂභාවයක්. එසත් තමා තුලින් තමා දකින්න මේ ලබාගත්තා වූ උතුම් ජීවිතය කොයිසානම් වටිනා උතුම් ජීවිතයක්ද කියන කාරණේ. මේ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය දකින්න. මේ උපතේ තියෙන ශ්‍රේෂ්ඨභාවය දැක්කට පස්සේ ඔබ මොකක්ද කරන්න ඕනේ? මේ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි. ශ්‍රේෂ්ඨ මරණයක් කරා. දැන් ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලබලා තියෙනවා, කිසි සැකයක් නැහැ. මේ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණයක් කරා අරගෙන යන්න ඔබ දක්ෂ වෙන්න. මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිංගතුනි ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා. මේ මරණ පහම තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පමණයි පිංගතුනි. වෙන ආගම දහමක මෙවැනි මරණ නැහැ. මේ ලෝක ධාතුවේ තියෙන ශ්‍රේෂ්ඨම මරණය තමයි රහතන් වහන්සේගේ මරණය. ඒකට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිරිනිවීම කියලා. සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥානය නිවී යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බැහැරට යාමක් නැහැ. මෙතන ගිනිගොඩක් තියෙනවා. දර තියෙන තාක්කල් මේ ගිනිගොඩ ඇවිලෙනවා. දර දාන්න තව තව මේ ගිනිගොඩ ඇවිලෙනවා. යම් මොහොතක දර ටික සම්පූර්ණයෙන්ම අහවර වුණාද? දර ටික සම්පූර්ණයෙන්ම අහවර වෙද්දී ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද? දර ටික අහවර වුණා, ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යනවා. සැඟවී යාමක් නැහැ, බැහැරට යාමක් නැහැ. ගිනි ගොඩ තුලින්ම ගින්දර නිවි යන්නේ යම්සේද? සංස්කාරයන් නිරෝධය කරපු නිසා තමා තුලින්ම විඥාණය නිවි යනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බැහැරට යාමක් නැහැ, නැවත උපතක් නැහැ. එනම් මේ නැවත උපතක් නැති රහතන් වහන්සේගේ මරණය පිරිනිවීම මේ ලෝක ධාතුවේ තුල තියෙන ශ්‍රේෂ්ඨම මරණයයි. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුදු සාසනය විතරයි පිංගතුනි. දෙවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ අනාගාමි පිංගතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ධර්මතාවයන් ඡය වෙලා, කාම රාග පටිගයන් ඡය වෙලා, නිරෝධය වෙලා, නමුත් මෝහය අනුෂය වශයෙන් තියෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මෝහය අනුෂය වශයෙන් තියෙන නිසාම එයා තව එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබනවා. දෙවෙනි ආත්මභාවයක් එයාට නැහැ. එහෙනම් තව එකම එක ආත්මභාවයක් මේ භවයේ උපත ලබන අනාගාමි පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ දෙවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. තුන්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සකෘදාගාමි පිංගතාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා, නමුත් කාම රාග පටිගයන් තියෙනවා. බාහිරට ප්‍රකට නෑ පිංගතුනි. බුදුරයන් වහන්සේ උපමාවකින් කියනවා ඒක අලු යට තියෙන ගින්දර වගේ. අලු යට ගින්දර තියෙනවා, නමුත් බාහිරට ප්‍රකට නෑ. ඒ වගේ මේ සකෘදාගාමි පිංවතා තුල කාම රාග පටිගයන් තියෙනවා, අනුෂ්‍ය වශයෙන් උයි තියෙන්නේ. අනුෂ්‍ය වශයෙන් කාම රාග පටිග තියෙන නිසාම එයා උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරනවා. තුන්වෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එහෙනම් තව උපරිම ආත්මභාව දෙකක් මේ භවයේ සැරිසරන සකෘදාගාමි පිංවතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ තුන්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය තුල පමණයි පිංගතුනි. හතරවෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සෝවාන් ඵලයට පත් වුණ කෙනාගේ මරණය. ඒ කියන්නේ සතර අපායන් මිදුණ කෙනාගේ මරණය. එයා තුල සක්කාය දිට්ඨි, විචිකිච්ඡා, සීලබ්බත පරාමාස ධර්මතාවයන් නිරෝධය වෙලා, ඡය වෙලා, නමුත් කාම රාග පටිගයන් ප්‍රකටයි. කාම රාග පටිගයන් ප්‍රකට නිසාම එයා උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරනවා. අටවෙනි ආත්මභාවයක් නැහැ කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. එනිසා මේ උපරිම ආත්මභාව හතක් මේ භවයේ සැරිසරන සෝවාන් පිංගතාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ හතරවෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනය විතරයි පිංගතුනි. පස්වෙනි ශ්‍රේෂ්ඨ මරණය තමයි මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය. මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නා තාම නිවන් මාර්ගයට අවතීර්ණ වෙලා නැහැ. මේ දෙන්නා තාම ඉන්නේ සෝවාන් මාර්ගය තුලයි පිංගතුනි. යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ එයාගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් සමව වැඩෙන්න ඕනේ. ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වෙන්නේ. මොනවද ඉන්ද්‍රිය ධර්මයන්? සද්ධා, වීරය, සති, සමාධි, ප්‍රඥා. මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ සමව වැඩෙන වෙලාවේ එයා සෝවාන් ඵලයට පත් වෙනවා. නමුත් මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නගේ මේ ඉන්ද්‍රිය ධර්මයන් පහ තාම සමව වැඩිලා නැහැ. සද්ධානුසාරී කියන කෙනාගේ සද්ධාව කියන ඉන්ද්‍රිය වැඩිලා තියෙනවා, ප්‍රඥාව කියන ඉන්ද්‍රියේ දුර්වලතාවයන් තියෙනවා. ධම්මානුසාරී කියන පුද්ගලයා හොඳින් ධර්මය දන්නවා, ධර්මයේ කතා කරනවා, ධර්මයේ සාකච්ඡා කරනවා, ධර්මයේ ලියනවා. නමුත් ප්‍රඥාවේ සහ සද්ධාවේ දුර්වලතාවයන් තියෙනවා. එයාට තාම මේ කාරණා පහ සමගර ගන්න පුළුවන් කමක් ලැබිලා නැහැ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ මේ සද්ධා, වීරය, සතිය කියන කාරණේ මේ මැද්දෙන් තියන්නේ ඇයි? සතියෙන් සිහියෙන් යුතුව, කල්යාණ මිත්‍රාශ්‍රය ලැබමින්, සද්ධර්ම ශ්‍රවණය කරමින්, ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරමින් මේ කාරණා සමබර කරගන්න එයා දක්ෂ වෙන්න ඕනේ පිංගතුනි. නමුත් එයාට තාම මේක සමබර කරගන්න අවශ්‍ය කල්යාණ මිත්‍රාශ්‍රය ලැබිලා නැහැ. ඒ නිසා මීට අදාළ සද්ධර්ම ශ්‍රවණය ලැබිලා නැහැ. ඒ නිසා නුවණින් මෙනෙහි කිරීමේ දුර්වලතාවයන් තියෙනවා. ඒ නිසා පිංගතුනි යා තාම මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන තැන්වල ඉන්නවා. එමනම් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ සද්ධානුසාරී ධම්මානුසාරී කියන දෙන්නාගේ මරණය තමයි මේ ලෝක ධාතුව තුල තියෙන ශ්‍රේෂ්ඨ පස්වෙනි මරණය. ඒ මරණය තියෙන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ විතරයි පිංගතුනි. එනම් බලන්න මම ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. කිසි සැකයක් නැහැ ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. මේ ශ්‍රේෂ්ඨ උපත පිංගතුනි මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එහෙකින් කෙලවර කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. අපි මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එහෙකින් අපේ ජීවිතය කෙලවර කරගත්තේ නැත්නම් ඒ කියන්නේ අපි මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ප්‍රයෝජනයක් ගත්තේ නැහැ පිංගතුනි. මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඵලයක් ගත්තේ නැහැ. දැන් මම අර මුලින් සඳහන් කරපු මහත්යා මේ සම්මා සම්බුද්ධ ශාසනයෙන් ඵලයක් ගත්තේ නැහැ. එයා මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එහෙකටවත් යන්න දක්ෂ වුණේ නැහැ. එහෙනම් ඔබ දක්ෂ වෙන්න මේ ලබාගත්තා වූ ශ්‍රේෂ්ඨ උපත උපයෝගී කරගෙන මේ ශ්‍රේෂ්ඨ මරණ පහෙන් එහෙකින් මේ ජීවිතය කෙලවර කරගන්නවායි කියන තැනට එන්න පිඟතුනි. එහෙම යන ගමනේදී ඔබ මුලින්ම දකින්න ඔබට මේ ශ්‍රේෂ්ඨ උපත ලබා දුන්නේ කවුද කියන කාරණය. මොකද අපි හැම වෙලාවෙම හිතන්නේ අපිට මේ ජීවිතය ලබලා දුන්නේ අපේ අම්මයි තාත්තයි කියලා. ඉන් එහාට දෙයක් අපි දකින්නේ නැහැ පිංගතුනේ. මේ ජීවිතය ඔබට ලබලා දුන්නේ ඔබේ අම්මා තාත්තා නෙමේ. අම්මා තාත්තා කලේ කුසට ආපු දරුවා රැකබලාගෙන ලෝකෙට බිහි කරලා යහපත් පුරවැසියෙක් හැටියට සමාජගත කළා කියන කාරණයයි. ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ යම් ධර්මතාවයන් තුනක් විසින්මයි. ඒ ධර්මතාවයන් තුන තමයි තෙරුවන් කෙරෙහි සද්ධාව, සීලය, දානය කියන කාරණා තුනයි ඔබට මේ ජීවිතයේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. මොකද පළවෙනි කාරණේ තෙරුවන් කෙරෙහි සද්ධාව. ඔබලා මෙතන ඉන්න හැම කෙනෙක්ම පිංගතුනි පෙර ජීවිතේ ගිය ජීවිතේ එක්කෝ දෙවියෙක් එක්කෝ මිනිස්සෙක් පිංගතුනි. මොකද සතර අපායක ඉඳලා මේ වගේ මතුවෙන්න පුළුවන් කමක් නැහැ. එහෙම මතු වුණා නම් ඒක දුර්ලභ මතුවීමක්මයි. එහෙනම් තමා තුලින් තමා හේතුඵල ධර්මයන් ගලපමින් දකින්න ඕනේ. ගිය ජීවිතේ එක්කෝ තමා මිනිස්සෙක් එක්කෝ දෙවියෙක් පිංගතුනි. ඒ ගිය ජීවිතේ දෙවියා හෝ මිනිස්සයා තෙරුවන් කෙරෙහි සද්ධාව තුල ජීවත් වෙච්ච දෙවියෙක් නැත්නම් මිනිස්සෙක්. මොකද තෙරුවන් කෙරෙහි සද්ධාව තිබුණ නිසායි ඔබට මේ ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව් කුසක් හම්බ වුනේ. ඔබ ගිය ජීවිතේ තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැර වුණා නම් මේ ජීවිතේ ඔබට තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව් කුසක් ලැබෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් පිංගතුනි. එහෙමනම් ඔබ මේ ජීවිතේදී තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට ගියොත් ඔබට ඊළඟ ජීවිතේ කවදාක්වත් මිත්‍යා දෘෂ්ටික මව් කුසක් තමයි ඔබට ලැබෙන්නේ. තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මව් කුසක් ඔබට ලැබෙන්නේ නැහැ. ඒක හේතුඵල ධර්මයක් පිංගතුනි. මොකද අපි දන්නේ එක්තරා මහත්යෙක් ජීවත් වුණා. එයා රජේ රැකියාවක් කරපු මහත්යෙක්. එයාගේ දරුවෙක් පැවිදි කරලත් ඉන්නවා පිංගතුනි. මේ මහත්යා තුල එක්තරා දෘෂ්ටියක් තිබුණා. ඒ දෘෂ්ටිය තමයි මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියන දෘෂ්ටිය. එයාගේ කණ්ඩායමක් හිටියා. ඒ කණ්ඩායම මේ මතේ තරමයි දැරුවේ. අපි පව් කරන්නේ නැහැ. ඒ නිසා අපි පින් කරන්න ඕනේ නැහැ කියන කාරණය. බුදුරජාණන් වහන්සේ මෙහෙම ධර්මයක් අපිට දේශනා කළා නැහැ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ ඔබ මේ ආයුෂ ගෙවනවා කියන්නේ ආයුෂ වර්ණයේ සැපේ බලය ගෙවනවා කියන්නේ අතීත සංස්කාරයන් ගෙවිලා යනවා. මේ අතීත සංස්කාරයන් ගෙවෙන්න ගෙවෙන්න ඔබලා අලුතෙන් කුසල් සංස්කාරයන් රැස් කරන්න ඕනේ. ඔබලා අලුතෙන් රැස් නොකළොත් අනාගතයේදී ඔබලා හීනභාවයට දීනභාවයට පත් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. නමුත් මේ මහත්යා මේක පිළිගත්තේ නැහැ. එයා කිව්වා මම පව් කරන්නේ නැහැ. ඒ නිසා මම පින් කරන්න ඕනේ නැහැ කියලා. දෘෂ්ටියක් වශයෙන් ධර්මය ගත්තා. අකීකරු භාවයෙන් ධර්මයේ ජීවිතයට ගත්තා. මේ මහත්යා මැරෙනවා පිංගතුනි. මැරුණාට පස්සේ අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ල තියෙනවා. මේ මැරිච්ච මහත්යා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු දුප්පත් ද්‍රවිඩ පැල්පතක ද්‍රවිඩ දරුවෙක් වෙලා උප්පත්තිය ලැබලා තියෙනවා. සම්මා සම්බුද්ධ ශාසනය අහිමි කරගත්ත පිංගතුනි. දැන්ගේ ද්‍රවිඩ දරුවා දන්නේ නැහැ. එයා පෙරජීවිතේ බෞද්ධයෙක් කියලයි ද්‍රවිඩ දරුවා දන්නේ නෑ. එයාගේ ගිය ජීවිතේ දරුවෙක් පැවිදි කරලා ඉන්නවායි කියලයි ද්‍රවිඩ දරුවා දන්නේ නෑ. දැන් එයා ඒ ද්‍රවිඩ සංස්කෘතියට අයිති කෙනෙක්. ආයිමත් අප්‍රමාණ කාලයකට සම්මා සම්බුද්ධ ශාසනයක් එයාට ලැබෙන්නේ නෑ පිංගතුනි. බලන්න කොයිසා දක්ෂභාවයක්ද කියලා. මෙච්චර ලස්සන බෞද්ධ ජීවිතයක් ලැබලා ධර්මයේ අකීකරුභාවයෙන් ජීවිතයට ගලපගත්ත නිසා, ධර්මයේ දෘෂ්ටිගතව ජීවිතයට ගලපත්ත නිසා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් බැහැරට ගියා පිංගතුනි. එහෙනම් බලන්න ඔබලා තෙරුවන් කෙරෙහි සද්ධාව තියෙන මෞකුසක් ඔබලාට ලැබුණේ ඇයි? අනිවාර්යෙන්ම ඔබලා තෙරුවන් කෙරෙහි සද්ධාවෙන් ගිය ජීවිතේ ඉඳලා තියෙනවා පිංගතුනි. හේතුඵල ධර්මයක්. තමා තුලින් තමා දකින්න. දෙවෙනි කාරණේ තමයි සීලය. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබට ඊළඟ ජීවිතේදී දෙවියෙක් වෙන්න ඕනේ නම් මිනිස්සෙක් වෙන්න ඕනේ නම් ඔබව දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ කවුද? මේ සිල්පද පහ විසින් පිංගතුනි. වෙන දෙයකින් නෙමෙයි. අපේ අම්මා තාත්තා අපේ දේපල ඉඩකඩම් වතු පිටි තාන්න මාන්න කීර්ති ප්‍රශංසා මේවා අපිව දුකටමයි ඇදලා දාන්නේ, දුකටමයි ඇදලා දාන්නේ පිංගතුනි. මේවා අපිව දුකට ඇදලා දාද්දී ඔබට නැවත මිනිස්සෙක් දෙවියෙක් කරන්නේ කවුද? මේ සිල්පද පහ විසින්මයි. එනම් බලන්න ඔබට ඊළඟ ජීවිතේ මිනිස්සෙක් දෙවියෙක් වෙන්න ඕනේ නම් මේ සිල්පද පහයි ඔබ දෙවියෙක් මිනිස්සෙක් බවට පත් කරන්නේ. එනම් බලන්න ඔබට මේ උතුම් මිනිස් ජීවිතය ලැබුණේ කුමක් නිසාද? එහෙනම් ඔබලා අනිවාර්යෙන්ම සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙලා තියෙනවා. ගිය ජීවිතේ සිල්පද පහ ආරක්ෂා කරගෙන ජීවත් වෙච්ච නිසායි මේ උතුම් මිනිස් ජීවිතය ලැබුණේ පිංගතුනි. තුන්වෙනි කාරණේ තමයි දාණය. දානය තමයි සත්වයාට ආයුෂය වර්ණය සැපය බලය ලබලා දෙන්නේ. ඔබ මේ ජීවිතේ යම් ආයුෂයක් වර්ණයක් සැපයක් බලයක් අත්විඳිනවා නම් මේ ආයුෂ වර්ණය සැපය බලය ඔබට ලැබුණේ පෙර ජීවිතේ කර්මය කර්මඵල විශ්වාසයෙන් මහා සංඝරත්නය අරමුණු කරගෙන පූජා කළා වූ දානේ ආනිසංසමයි පිංගතුනි. ඔබලා මේ ජීවිතේ ලබන මේ මහේශාක්‍ය භාවය කියන්නේ කුමක්ද? මේ ප්‍රභූ භාවයන් කියන්නේ මොකක්ද? ගිය ජීවිතේ ඔබලා පූජා කළා වූ දානයන්ගේ ඵලයමයි. එනං ඔබ මේ ජීවිතේ යම් ආයුෂ වර්ණයේ සැපේ බලය කියලා දෙයක් අත්විඳිනවා නම් ඒ ඔබ අත්විඳින්නේ ඔබම පෙර ජීවිතේ පූජා කළා වූ දානයන්ගේ ආනිසංසයයි පිංගතුනි. එනං බලන්න කවුද ඔබට මේ ජීවිතය ලබලා දීලා තියෙන්නේ? අම්මා තාත්තා ලබා දුන ජීවිතයක්ද මේක? නැහැ පිංගතුනි. ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ කවුද? තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින්මයි. මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තාව සොයලා දුන්නේ. මේ කාරණා තුන ඔබ ගිය ජීවිතේ වැඩුවේ නැත්නම් ඔබ සතර අපායකයි උප්පත්තිය ලබන්නේ පිංගතුනි. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් ඔබේ අම්මා තාත්තාට වඩා ගරු කරන්න කියලා. මොකද මේ කාරණා තුනයි ඔබට මේ ජීවිතේ අම්මා තාත්තා සොයලා දීලා තියෙන්නේ. ඔබ තෙරුවන් කෙරෙහි සද්ධාවටත් සීලයටත් දානයටත් අම්මා තාත්තාට වඩා ගරු කරද්දී ඔබ ඉබේම අම්මා තාත්තාට ගරු කරන කෙනෙක් වෙනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනම් බලන්න මම මුලින්ම මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබලා තියෙනවා. ඒ ශ්‍රේෂ්ඨ උපත ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට අවසන් කරන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී මේ ශ්‍රේෂ්ඨ උපත ඔබට ලැබලා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත් සීලයක් දානයක් විසින් පිංගතුනි. මේ කාරණා දැනගෙන අපි මේ මාර්ගයේ ඉස්සරහට යද්දී අපි මුලින්ම චිත්තයක් ඇති කර ගන්න ඕනේ, අදිෂ්ඨානයක් ඇති කර ගන්න ඕනේ. මොකක්ද අපේ ඉලක්කය කියන කාරණේ කියලා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාට ඉලක්කය හැටියට දේශනා කරන්නේ මේ රහත් භාවයට පත් වෙන්න, අනාගාමි භාවයට පත් වෙන්න කියන කාරණා නෙමේ පිංගතුනි. බුදුරජාණන් වහන්සේ ගිහි පිංගතුල්ලාගේ ඉලක්කය හැටියට දෙන්නේ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න. ඒ කියන්නේ සතර අපායෙන් මිදුණ කෙනෙක් වෙන්න. ඒ නිසා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල්, ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් අපිට සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට යන්න පුළුවන් කියලා. එහෙනම් පිංගතුනි තමා තුලින් තමා මුලින්ම චිත්තයක් සකස් කරගන්න. මම මේ ජීවිතේ S2 පියවෙන්න මැරෙන්න මොහොතකට පෙර ආතුව හරි මේ ජීවිතේදී සතර අපායෙන් මිදෙනවායි කියන චිත්තය මුලින්ම ඇති කරගන්න පිංගතුනි. එතකොට මේ චිත්තය ඇති කරගනිද්දී විචිකිච්ඡාව කියන කාරණය නිරේතුරු අපිට බාධා කරනවා. විචිකිච්ඡාව කියන්නේ සැකය. මොකද අපි තුල සැකය විචිකිච්ඡාව තියෙනවා. මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්න බෑ කියලා. ආයිමත් මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙනකන් සෝවාන් සකෘදාගාමි අනාගාමි අරිහත් ඵලයන්ට පත් වෙන්න බෑ කියලා. මේ සෑම දෙයක්ම පිංගතුණි විචිකිච්ඡාව නිසා සකස් වෙන්නා වූ මානසිතුවිලිමයි. එනිසා මුලින්ම මේ විචිකිච්ඡාවෙන් බැහැර වෙන්න. බුදුරජාණන් වහන්සේ ඔබට සහතිකයක් දෙනවා. ධර්මයේ සම්දිට්ඨිකව තියෙන තාක්කල් මේ උතුම් ඵලයන් ජීවිතයෙන් ලබන්න පුළුවන් කියලා. ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. අපේ ඇස් පනාපිට පේනවා ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියලා පිංගතුණි. කවුද මේ ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ? දෙවියෙක් බ්‍රහ්මෙක් විසින් නෙමෙයි පිංගතුණි. ධර්මයේ සම්දිට්ඨික ගුණය අපිට ආරක්ෂා කරලා දෙන්නේ මේ ලෝකේ ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා විසිනුයි. ඔබලා සෑම රාත්‍රියකම බුදුරජාණන් වහන්සේ වන්දනා කරනකොට ධම්මෝ සම්දිට්ඨිකෝ අකාලිකෝ කියලා ධර්මයේ ගුණයන් සත්‍යායනය කරනකොට ඔබ ඒ වන්දනා කරන්නේ මේ ලෝකේ ජීවත් වෙන සියලුම උපසම්පදා භික්ෂූන් වහන්සේලාටයි පිංගතුණි. මොකද උපසම්පදා භික්ෂුවයි ධර්මයේ සම්දිට්ඨික ගුණය ආරක්ෂා කරලා දෙන්නේ. උපසම්පදා භික්ෂුවකට විනය කාරණා 227ක් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඉන් බරපතලම විනය කාරණා හතරක් තියෙනවා සතර පරාජිකාවන් කියලා පිංගතුණි. යමෙක් මේ සතර පරාජිකාවන්ට පක්ෂපත් වුණොත් එයාට උපසම්පදාව අහිමි වෙනවා කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. නමුත් ඔබේත් මගේත් පිනට පිංගතුණි පන්සල් ආශ්‍රිතව ආරණ්‍ය ආශ්‍රිතව මේ උතුම් සතර පරාජිකා ආරක්ෂා කරගෙන ජීවත් වෙන උපසම්පදා භික්ෂූන් වහන්සේලා දසදහස් ගාණක් මේ මොහොතේ ලෝකේ ජීවත් වෙනවා. දසදහස් ගාණක් ජීවත් වෙනවා පිංගතුනි. ඒ නිසා චතුරාර්ය සත්‍ය අපිට ඇහෙනවා. සාමින් වහන්සේලා ආරෂ්ඨාංගික මාර්ගයේ දේශනා කරනවා. සතර සතිපට්ඨානයේ පටිච්ච සමුප්පාදයේ පංච උපාදානස්කන්ධය අපිට දේශනා කරනවා. ඒ කියන්නේ ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා. ධර්මයේ සම්දිට්ඨිකව මේ මොහොතේ තියෙනවා පිංගතුනි. එහෙමනම් යම් දවසක් එනවා අනාගතේදී, තව ඈත අනාගතේදී මෙහෙම ගිහිල්ලා ගිහිල්ලා සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ඉතුරු වෙන දවසක් එනවා. දැන් එයා තමයි අන්තිමයා. ඒක ශ්‍රී ලංකාවේ වෙන්න පුළුවන්, තායිලන්තේ වෙන්න පුළුවන්, බුරුමේ වෙන්න පුළුවන්, තේරවාදී බෞද්ධ රටක. මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ අපවත් වෙන වෙලාවේ ශාසනය අතුරුදහන් වෙනවා පිංගතුනි. එතන තමයි ශාසනය අතුරුදහන් වීම. මේ සතර පරාජික ආරක්ෂා කරගෙන ජීවත් වෙන අවසාන ස්වාමින් වහන්සේ ජීවත් වෙන තාක්කල් චතුරාර්ය සත්‍ය අපිට ඇහෙනවා. ආරෂ්ඨාංගික මාර්ගය අපිට ඇහෙනවා. මොකද මේ උතුම් සීලයන් ආරක්ෂා කරගත්ත තව එක ස්වාමින් වහන්සේ කෙනෙක් ඉතුරු වෙලා තියෙනවා. ඒ ස්වාමීන් වහන්සේ අපවත් වෙන වෙලාවේ ධර්මය අතුරුදහන් වෙලා යනවා පිංගතුනි. ඊට පස්සේ අපිට ආයිමත් චතුරාර්ය සත්‍ය ආරෂ්ඨාංගික මාර්ගයක් ඇහෙන්නේ නැහැ. එහෙනම් අපිට ඇස් පනා පිට පේනවා මේ මොහොතේ ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා කියලා පිංගතුනි. එහෙනම් ධර්මයේ සම්දිට්ඨිකව තියෙනවා නම් අපෙන් විචිකිච්ඡාව බැහැර වෙන්න ඕනේ. මේ ජීවිතේ අපිට සෝවාන් ඵලයට පත් වෙන්න බැහැයි කියන විචිකිච්ඡාවෙන් අපි බැහැරට යන්න ඕනේ පිංගතුනි. බැහැරට ගිහිලා චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කරගන්න. බුදුරජාණන් වහන්සේ කෙරෙහි, ධර්ම රත්නය කෙරෙහි, සංඝ රත්නය කෙරෙහි විශ්වාසයෙන් මම මේ ජීවිතේදී සතර අපායෙන් මිදෙනවා කියන චිත්තය. එහෙම ඇති කරගෙන අපි ඉස්සරහට යද්දී අපි මේ පරමාදර්ශී චරිත අපේ ජීවිතේ පරමාදර්ශය බවට පත් කරගන්න අපි දක්ෂ වෙන්න ඕනේ. යමෙක් දොස්තර මහත්තෙක් වෙනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් දොස්තර මහත්තෙක්ව. යමෙක් ගොවි මහත්තෙක් වෙන්න යනවා නම් එයා අනුගමනය කරන්නේ තවත් ගොවි මහත්තෙක්ව. නමුත් ඔබ මේ නිවන් මාර්ගය කරා යනවා නම්, මේ ජීවිතේ සෝවාන් ඵලය කරා යනවා නම් ඔබ අනුගමනය කරන්න ඕනේ මේ උතුම් සෝවාන් ඵලයට පත් උනා වූ පිංගතුල්ල පිංගතුනි. ඔබේ පරමාදර්ශී චරිත බවට මේ චරිත පත් කරගන්න. කවුද මේ ජීවිතේ සෝවාන් සකෘදාගාමි අනාගාමි ඵලයට පත් වෙච්ච උපාසක උපාසිකාවන්? බලන්න විසාකා උපාසිකාව, එතනින් ගියාම වේලුකණ්ඨකී නන්දමාතාව, නකුල පියා, නකුල මෑණියන්, ඒ වගේම උග්‍ර ගෘහපතිවරයා, අනේපිරි සිටුතුමා, විසාකා උපාසිකාව පිංගතුණි සෝවාන් ඵලයට පත් වෙන්නේ අවුරුදු 7 වයසේදී. දරුවන් 20 දෙනෙක් ලබනවා, මොණුබුරු මිනිබිරියන් 100 ගාණක් ලබනවා. එනම් දරුවන් ඉන්නවායි කියන කාරණය මේ ගමන යන්න අපිට බාධාවක් වෙන්නේ නැහැ. අනේ පිට සිටුතුමා කියන්නේ කෝටිපති ව්‍යාපාරිකයෙක්. ජේතවනයේ රන් කාසි වලින් අතුරන්න තරම් ධනයක් එයාට තිබුණා. එනම් මම ධනවතෙක් රැකියාවක් ව්‍යාපාරයක් කරනවා කියලා මේ ගමන යන්න කවදාකවත් බාධාවක් වෙන්නේ නැහැ. එතන බලන්න වේලුකණ්ඩ කියන අන්දමාතාව කියන්නේ මැදිවියේ මේ ගෙදරක ජීවත් වෙච්ච අම්මා කෙනෙක්. නන්ද කියන දරුවගේ අම්මා. මේ අම්මා අනාගාමී ඵලයට පත් වෙලා තියෙන කාම රාග පටිගයන් ෂේ වෙලා. එයාට කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. සාරිපුත්ත මහරහතන් වහන්සේ කියනවා මේ වේලුකණ්ඩ කියන අන්දමාතාව දිවසින් සතරවරන් දෙවියන් එක කතා කරනවා කියලා. එයාට දිවසින් සතරවරන් දෙවියන් එක කතා කරන්න පුළුවන්. කවුද මේ ගිහි ගෙදරක ජීවත් වෙච්ච මැදිවිය අම්මා කෙනෙක් පිංගතුනි අනාගාමි ඵලයට පත් වෙලා හිටියේ. ඒතර බාන උග්ග ගෘහපතිවරයා බිරින්දෑවරු 5 දෙනෙක් හිටියා. එක ගෙදර බිරින්දෑවරු 5 දෙනයි. බිරින්දෑවරු 5 දෙනාට ළඟට අඬ ගහලා කියනවා මම බුදුරජාණන් වහන්සේ ළඟට බණ අහන්න යනවා කියලා. සද්ධර්ම ශ්‍රවණය කරනවා. ශ්‍රවණය කළා වූ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනවා. කෙලෙස් ප්‍රහීන වෙනවා. තුනී වෙලා කාමරාග පටිගයන් තුනී වෙලා අනාගාමි ඵලයට පත් වෙනවා පිංගතුනි. අනාගාමි ඵලයට පත් වුණාට පස්සේ මේ උග්ග ගෘහපතිවරයා ගෙදර ඇවිල්ලා බිරින්දෑවරු 5 දෙනා ළඟට කැඳවනවා. කැඳවලා කියනවා අදින් පසු මං ඔබලා සමග කාමයේ ඇසුරක් නැහැ. මට දැන් එවැනි කාම සිතුවිලි සකස් වෙන්නේ නැහැ. එනිසා ඔබලා කැමතිනම් සහෝදරියෝ හැටියට මේ ගෙදර ජීවත් වෙන්න. කැමති කෙනෙක් ඉන්නවා නම් විවාහ වෙලා යන්න කියනවා. එක බිරිඳක් කියනවා මට අහවලා විවාහ කරලා ඕනේ කියලා. ගෙන්නලා අතපැන්වක් කරලා විවාහ කරලා දීලා අරිනවා පිංගතුනි. අනිත් බිරින්දෑවරු 4 දෙනා කියනවා අපි සහෝදරියෝ හැටියට මේ ගෙදර ජීවත් වෙනවා කියලා. බලන්න අනාගාමී උග්‍ර ගෘහපතිවරයා බිරින්දෑවරු 4 දෙනේ සහෝදරියෝ හැටියට එක ගෙදර ජීවත් වෙච්ච කෙනෙක්. එනං අපි විවාහකයි කියන කාරණේ අපිට මේ ගමන යන්න කවදාකවත් බාධාවක් වෙන්නේ නැහැ. එහෙනම් මේ පරමාදර්ශී ජීවිත අපේ පරමාදර්ශයේ බවට පත් කරගන්න. විසාකාව ජීවත් උනේ යම්සේද මං එවැනි ජීවිතයක් ගත කරනවා කියලා දකින්. විසාකාව ජීවිතේ මැදි වයසේදී බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ මට වරයන් 7ක් ඕනේ. මොනවද මේ වරයන් 7? නිති සංඝයාට බත් දෙන්න. නිති සංඝයාට ගිලන් බත දෙන්න. නිති සංඝයාට කැඳ දෙන්න. නිති සංඝයාට වැසිසලු දෙන්න. නිති සංඝයාට ඖෂධ දෙන්න. මේ විදිහේ වරයන් 8ක් ඉල්ලනවා පිංගතුනි. කවුද මේ? සෝවාන් ඵලයට පත්වෙච්ච විසාකාව. එතරම් ගියාම වේලුකණ්ඩකී නන්දමාතාව උග්‍ර ගෘහපතිවරයා අනේ පිට සිටුතුමා එක වතාවකට 500ක් ස්වාමින් වහන්සේලා වඩම්මල තමයි දන් දෙන්නේ. මේ අනාගාමී උපාසකවරු පිංගතුනි 500ක් ස්වාමින් වහන්සේලා වඩම්මල දන් දෙන්නේ. අප්‍රමාණ සාසනික සේවාවන් කරමින් ජීවත් වුණේ. නමුත් වර්තමාන සමාජයේ අපේ සමාජයේ යමෙක් සෝවාන් ඵලයට පත් වුණා කියලා හිතුනොත් එයා මොකද්ද කරන්නේ? එදයින් පස්සෙ ආ පන්සලට යන්නේ නැහැ පිංගතුනි. ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. සමහර පිංගතුන්ලා අපි දැකලා තියෙනවා ස්වාමින් වහන්සේලාට වන්දනා කරන්නේ නැහැ. දන් දෙන්නේ නැහැ. පිළිම වහන්සේට වඳින්නේ නැහැ. ඇයි? මම සෝවාන් ඵලයට පත් වෙලා. බන් කොයිසම් මිත්‍යාවන් තුල කොයිසම් විකෘතීන් තුලද සමාජයේ ගමන් කරන්නේ කියලා. ඇයි මේ විකෘතීන් කරා සමාජයේ ගමන් කරන්නේ? මේ උතුම් පරමාදර්ශී චරිත අපේ පරමාදර්ශයට ගන්නෙ නැහැ. එනිසා මේ පරමාදර්ශී චරිත මේ ගමන තරණය කළා වූ පරමාදර්ශී චරිත ඔබේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. විසාකාව ජීවත් උනේ යම්සේද ඇන්ද පැලැන්ද යම්සේද සාසනික සේවාවන් කළේ යම්සේද අනේ පිට සිටුතුමා යම්සේද සාසනික සේවාවන් කළේ දුවා දරුව පෝෂණය කළේ යම්සේද අර නකුල මාතා නකුල පියා බලන්න අවුරුදු 80 වයසේදී හැරමිටි වාරුවෙන් බුදුරජාණන් වහන්සේ ළඟට ඇවිල්ලා මේ සෝවාන් ඵලයට පත්වෙච්ච නකුල පියා කියනවා භාග්‍යවතුන් වහන්සේ මම මේ නකුල මාතාව ගෙදෙට්ට කැඳන් ආවේ අවුරුදු 14 වයසේදී. දැන් අවුරුදු 66ක් වෙනවා. මේ අවුරුදු 66 විවාහ ජීවිතයේදී එක වචනකින්වත් නකුල මාතාව මාව ඉක්මෝලා ගිහිල්ලා නැහැ. ඒ වගේමයි මම නකුල මාතාව එක වචනකින්වත් ඉක්මෝලා ගියේ නැහැ. බලන්න කොයිසම් පරමාදර්ශී ජීවිතයක්ද කියලා පිංගතුනි. එනිසා මේ පරමාදර්ශී චරිතණු ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. නමුත් වර්තමානයේ අපි කුමක්ද පරමාදර්ශයට වර්තමාන සමාජයේ ගන්න පිංගතුනි? කවුරුන් හෝ මේ සමාජයේ ජනප්‍රිය වෙන චරිතයක් තමයි අපේ පරමාදර්ශී චරිතය බවට අපි පත් කරගන්නේ. අපි කන්නේ බොන්නේ අඳින්නේ හැසිරෙන්නේ අනාගතයේ සැලසුම් කරන්නේ මේ සෑම දෙයක්ම කරන්නේ මේ වර්තමාන සමාජයේ ජනප්‍රිය වෙන්නා වූ යම් චරිතයන් අනුකරණය කරමින්. නමුත් මෙතන භයානක අනතුරක් අපිට තියෙනවා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා අපේ මේ රූපය උපයෝගී කරගෙන යමෙක් ලෝකයාව සතුරු කරනවා නම් යමෙක් ලෝකයාව විනෝදනත් කරනවා නම් ඒ අය මරණින් පස්සේ යන්නේ පායාස නිරයටයි කියන කාරණේ පිංගතුනි. මේක භයානක අනතුරක්. මොකද අපි මෙවැනි චරිත තමයි අපේ පරමාදර්ශී චරිත බවට අපි පත් කරගන්නේ. බුදුරජාන් වහන්සේ ළඟට වරක් ගාමිණී කියලා තරුණෙක් එනවා. මේ ගාමිණී තමයි එදා දඹදිව හිටපු දක්ෂම නාට්‍ය ශිල්පියා පිංගතුනි. හරිම දක්ෂයා. මේ දක්ෂ නාට්‍ය රංගන ශිල්පියා බුදුරජාණන් වහන්සේට ඇවිල්ලා කියනවා භාග්‍යවතුන් වහන්සේ අපේ ගුරුවරු අපිට කියලා තියෙන්නේ මේ රූපය උපයෝගී කරගෙන ලෝකයාව සතුටු කරන විනෝද කරන අය මරණින් පස්සේ පායාස කියන දිව්‍ය තලයට යනවා කියලා. එතකොට බුදුරජාණන් වහන්සේ කියනවා ගාමිණී ඔබේ ගුරුවරුන්ට වැරදීමක්. මේ පායාසය කියන්නේ දිව්‍ය තලයක් නෙමේ. මේ පායාසය කියන්නේ නිරයක් කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මේ වෙලාවේ ගාමිණී බය වෙනවා. බය වෙලා මේ මොහොතේම තෙරුවන් සරණ ගිහිල්ලා උතුම් පැවිදි උපසම්පදාව ලැබලා රහත් භාවයට පත් වෙනවා පිංගතුනි. එහෙනම් බලන්න මේ බුදුරජාණන් වහන්සේ මෙතන භයානක අනතුරු හැඟවීමක් වර්තමාන සමාජයට කරනවා. මේ පායාස නිරය ගැන සිහිපත් කරමින් අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් පසු වෙනකොට උන්වහන්සේ අරමුණු කළා බල්ලා තියෙනවා මේ පායාස නිරය කොයි වගේ තැනක්ද කියලා පිංගතුනි. ඒ වෙලාවේ උන්වහන්සේ උතුම් සමාධියෙන් දකින්වලු මේ පායාස නිරේ පහළ වෙන නිරිසතා ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ. එයාට මස් මුහුණ තියෙනවා නමුත් ඇටසැකිල්ලක් හැටියටයි පහළ වෙලා තියෙන්නේ. ඒ ඇටසැකිල්ලම ගින්දරට යෝධියට අහුවෙමින් පිච්චෙනවා පිංයතුනි. මොකද ගිය ජීවිතේ මේ ශරීර මාංශය ලෝකයාගේ කාම ඡන්දයන් උදෙසා යොමු වුණ නිසා එයාට මසක් ලැබිලා නැහැ පිංයතුනි නිරේදී. ඇටසැකිල්ලක් හැටියටයි ආ උප්පත්තිය සකස් කරන් තින්නේ. ඒ වගේම පායාස නිරේ ජීවත් වෙන තවත් එක නිරිසතෙක් ඉන්නවා. එයා හැම ගැහුවා වූ නිරිසතෙක් පිංගතුනි. ඔබ මිනිස්සේ කරගනේ මිනිස්යාගේ මේ උඩු හැම සම්පූර්ණයෙන්ම ගලවලා දාන්න. මේ උඩු හැම සම්පූර්ණයෙන්ම ගැලවුවාට පස්සේ ඒ මිනිස්යාගේ ස්වරූපය දිහා බලන්න. ලේ පාටට රතු පාටට නහර මතුවෙච්චා වූ මස් ගොඩ ශරීරයෙන් මවා ගන්න. ඒ විදිහේ හැම ගැහුවා වූ නිරිසතෙක් පිංගතුනි. මසම පීඩාවට පත් කරනවා මසම පීඩාවට පත් කරනවා. ඇයි ගිය ජීවිතේ මේ මස අනුන්ට කාමයන් උදෙසා යොමු කළා අනුන්ගේ කාමාස්වාදයන් උදෙසා යොමු කළා. එහෙනම් භයානක අනතුරු වැඟවීමක් තියෙනවා වර්තමාන මේ පරමාදර්ශී චරිත අපේ පරමාදර්ශයේ බවට පත් කළොත් පිංගතුනි. එනිසා ඔබ දකින්න ඔබ කාන්තාවක් වේවා පිරිමියෙක් වේවා ඔබ මේ ජීවිතේ ලස්සන රූපයක් ලැබලා තියෙනවා නම් පිංගතුනි ඒ ලස්සන රූපය ඔබ ලැබුවේ ඔබේ අම්මා තාත්තා නිසා නෙමේ. ඔබ මේ ලස්සන රූපය ලබන්න ගිය ජීවිතේදී මල් වට්ටි දහස් ගාණක් පූජා කළා තියෙනවා පිංගතුනි. ඔබ ගිය ජීවිතේ බෝමලු දසදහස් ගාණක් ඇමදලා තියෙනවා. ඔබ ගිය ජීවිතේ මෛත්‍රී චිත්තයන් දහස් ගාණක් වඩලා තියෙනවා. එහෙනම් බලන්න කොයිසම් වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ ලස්සන ජීවිතයක්ද කියලා. මල් වට්ටි දසදහස් ගාන පූජා කිරීම නිසායි ඔබට මේ ලස්සන ජීවිතය ලැබුණේ. බොමලු දසදහස් ගානක් ඇමදුපු නිසායි මෛත්‍රී චිත්තයන් දහස් ගානක් වඩපු නිසායි ඔබ මේ ලස්සන ජීවිතය ඔබට ලැබුණේ. එනං ඔබම වෙහෙස මහන්සි වෙලා ලබා ගත්තා වූ මේ ජීවිතය පායාස නිරය කියන තැන්ට යොදා ගන්න එපායි කියන කාරණේ අපි දකින්න ඕනේ. බුදුරජාන් වහන්සේ කියනවා මේ අපි ලබා ගත්තා වූ රූපය ඇඳුමෙන් පැළඹුදෙන් ඕ යම් ප්‍රමාණයක් ලෝකයට නිරාවරණය කරනවා නම් එය නිරයගාමී අපායගාමී අකුසලයක් කියලා පින්වතුනි. ඒක බලවත් අකුසලයක් බලවත් අනතුරු හැඟවීමක් ලෞතුරා බුදුරජාණන් වහන්සේ අපිට කරන. මේ ලෝකේ ජීවත් වෙන ශ්‍රේෂ්ඨ නාට්‍යාංගනාවක් ඉන්නවා. එය සුරූපී නාට්‍යාංගනාවක් පින්වතුනි. අපි දන්නේ එක්තරා සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා. මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ කවරෙද්ද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකිනවා මේ නාට්‍යාංගනාව ගිය ජීවිතේ දේවදාසියක් පිංගතුනි. දෙවියන් උදෙසා ජීවිතය පූජා කරන්නේ දේවදාසියක් කියලා ඉන්දියා සමාජය කියන්නේ. එතකොට ගිය ජීවිතේ මේ පුංචි දැරිය දේවදාසියක් හැටියට දෙවලට ගෙනල්ලා පූජා කරනවා. දෙවලේ ඉඳන් මේ දැරිය මැරෙන තාක්කල්ම දේව දාසියක් හැටියට දෙවියන් උදෙසාම සේවය කරනවා පිංගතුනි. මල් කඩනවා, මල් මාලා ගොතනවා, මලින් දෙවියන්ව සරසනවා, කහ දියරින් දෙවල හෝදනවා, දෙවල ඇමදිනවා, මුරුතැන්බත් උයනවා, දෙවියන් උදෙසාමයි ජීවිතේ පූජා කළේ. මල් දසදහස් ගණන් ලක්ෂ ගණන් දෙවියන්ව පූජා කළා. මේ කළා වූ පූජාවන් නිසා එතනින් මැරිලා මේ ජීවිතේ මිත්‍යා දෘෂ්ටික පවුලක සුරූපී දැරියක් වෙලා උප්පත්තිය ලබනවා. එයා මේ මොහොතේ මුළු ලෝකේම ප්‍රේක්ෂකයන් ලක්ෂ ගණනක් කෝටි ගණනක් එයාගේ රූපය පෙන්නලා කාමාස්වාදයන් ඇති කරනවා පිංගතුනි. එහෙනම් බලන්න මේ ලස්සන රූපය ලබන්න එයා පෙර ජීවිතේ කොච්චරනම් දුක්ඛන්දරාවක් විඳින්නේ නැද්ද? මල් කී ලක්ෂයක් පූජා කරලාද මෙයා මේ ලස්සන රූපය ලැබුවේ? නමුත් හෙට දවසේ එයා මිය පරලව ගියොත් එයා යන්නේ පායාස නිරයටයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් කොයිසම් අපරාධයක්ද පිංගතුනි? එහෙනම් බුදුරජාණන් වහන්සේ මේ සූත්‍රය තුලින් වර්තමාන සමාජයට බලවත් අනතුරු හැඟවීමක් කරනවා. ඒ අනතුරු හැඟවීම තමයි ඔබ මේ ලබා ගත්තා වූ ලස්සන ජීවිතය ඔබම වෙහෙස මහන්සි වෙලා කුසල් ධර්මයන් තුලින් ලබා ගත්තා වූ දෙයක්. ඒ ජීවිතය පිංගතුනි පායාස නිරයට වටගන්නේ පාය කියලයි බුදුරජාණන් වහන්සේ මේ අනතුරු අපිට හඟවන්නේ. එනිසා ඔබ දක්ෂ වෙන්න මේ ජීවිතේ අර උතුම් පරමාදර්ශී ජීවිත අපේ පරමාදර්ශී චරිත බවට පත් කරගන්න. විසාකාව ජීවත් වුණේ යම්සේද මම එවැනි ජීවිතයක් ගත කරනවා කියලා හිතන්. විසාකාව ඇන්දේ පැලඳුනේ සාසනික සේවාවන් සිද්ධ කළේ යම්සේද මම ඒ ආකාරයේ ජීවිතයක් ගත කරනවා කියලා හිතන්. හිතමින් මේ පරමාදර්ශී චරිතානුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න දක්ෂ වෙන්න. තුන්වෙනි කාරණේ තමයි පිංගතුනි අපි ධර්මයේ එක කුණක් අල්ල ගන්නකොට මායයා හැම වෙලාවෙම අනිත් කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා. සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගාණක් දැන් අපිට අහිමි වෙලා තියෙනවා. මොකද බුදුර මේ මගෙන් බනහනවා වගේ ඔබ සියලු දෙනා බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගාණකකින් බනහලා තියෙනවා. නමුත් ඒ සෑම ශාසනයක්ම අපි අහිමි කරගත්ත පිංගතුනි. ඇයි අහිමි කරගත්තේ? ධර්මයේ එක කුණක් අල්ලනකොට මායයා ඊළඟ කොනේ මොකක් හෝ දෘෂ්ටියක් එල්ලනවා. ඒ දෘෂ්ටිය තමයි මාන්නය කියන කාරණේ. ධර්ම මාර්ගයේ ඉදිරියට ගමන් කරන මොහොතක් පාසා පියවරක් පාසා නිහතමානී භාවයමයි ඔබ තුල ඇති වෙන්න ඕනේ පිංගතුනි. තමා තුලින් තමා මේ සම්පරීක්ෂණය කරගන්න හැම රාත්‍රියකම. ධර් විශේෂයෙන්ම භාවනා කරන කෙනා ධර්ම මාර්ගයේ ගමන් කරද්දී නිහතමානී භාවයම ඇති වෙනවාද කියලා තමා තුලින් සම්පරීක්ෂණයක් කරන්න. වැඩෙන්නේ මාන්නය නම් වැඩෙන්නේ ආඩම්බරකම නම් ඔබ යන්නේ වැරදි මාවතක පිංගතුනි. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරන අපි ඉස්සෙල්ලාම ශ්‍රේ කරන්නේ මොකද්ද? සක්කාය දිට්ඨියයි. සක්කාය දිට්ඨිය කියන්නේ මමත්වයේ දැඩි භාවය. එනිසා මේ තබන පියවරක් පාසා ධර්ම මාර්ගයේ නිහතමානී භාවයමයි අපි තුල ඇති වෙන්න ඕනේ. මොකද මේ ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියන්නේ හිස් කිරීමක්, පුරවා ගැනීමක් නෙමෙයි. හිස් කිරීමකුයි අපි කරන්නේ. හිස් කරන්න හිස් කරන්න හිස් කරන්න නිහතමානී භාවයමයි අපේ ජීවිතය තුල සකස් වෙන්න ඕනේ පිංගතුනි. දැන් මගේ මටත් තිබ්බ ගිහි ජීවිතයක්. ඒ ගිහි ජීවිතේ ගොඩාක් දේවල් වලින් මම මගේ ජීවිතේ පුරෝගෙනයි හිටියේ. දැනුමෙන් කීර්තියෙන් යන යන තැන නායකත්වේ බලාපොරොත්තුුනේ, යන යන තැන පළවෙනිය වෙන්න බලාපොරොත්තුුනේ. මේ හැම දෙයකින්ම ජීවිතේ පුරෝගෙනයි හිටියේ. මේ පුරෝගත්තා වූ දේවල් වැරදි කියලා අපි එදා දැක්කේ නැහැ. මේ ආස්වාදය නිසාම තව තව පුරෝගත්තා. නමුත් කල්යාණ මිත්‍රාශ්‍රය ලැබෙනකොට සද්ධර්ම ශ්‍රවණය කරනකොට ඒ සද්ධර්මයේ නුවණින් මෙනෙහි කරනකොට අන්න අපි දැනගත්තා මේ පුරවගන්නේ වැරදි දෙයක් කියලා පිංගතුනි. එනිසා යම් දවසක අපි පැවිදි වෙලා කැලේට ගියාද අපි කැලේට ගිහිල්ලා මොකද්ද කළේ? අපිම පුරවාගත්තා වූ දේ අපිම හිස් කළා පිංගතුනි. මේ ඇස නිත්‍යභාවයෙන් ගැනීම තුල පුරවාගත්තා වූ දේ මේ ඇසේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ කන, මේ නාසය, මේ දිව, මේ ශරීරය, මේ මනස නිත්‍යභාවයෙන් ගත්ත දේ මේවායේ අනිත්‍යභාවය දකිමින් හිස් කළා. මේ හිස් කරමින් හිස් කරමින් හිස් කරමින් යද්දී තමාට තමා අතහැරෙන තැනක් එනවා කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එයා පටිච්ච සමුප්පන්නව හේතුඵල ධර්මයන් අනුව ජීවිතේ දකිනවා කියලා. එනම් බලන්න මේ ධර්ම මාර්ගයේ ගමන් කරද්දී මාන්නය කියන කාරණයට නම් කොතනකින්වත් මතුවෙන්න ඉඩ දෙන්න එපා. නිහතමානී භාවයම සකස් කරගන්න, නිහතමානී භාවයම සකස් කරගන්න. මොකද ලෞකික ජීවිතේ අපි හැම වෙලාවෙම පළවෙනියා වෙන්නයි යන්නේ. නමුත් ධර්ම මාර්ගයේ ගමන් කරද්දී අපි අන්තිමයා වෙන්න හැම වෙලාවම දක්ෂ වෙන්න ඕනේ. මොකද සක්කාය දිට්ඨියයි අඩු වෙන්න ඕනේ, මාන්නේ මමත්වයේ දැඩිභාවයයි. ඉنسان නිරේතුරුවම මුලින්ම ඔබ චිත්තයක් ඇති කරගන්න මම මේ ජීවිතේ සතර පායෙන් මිදෙනවා කියලා. විචිකිච්ඡාවෙන් ඔබ බැහැර වෙන්න, අර පරමාදර්ශී චරිතණුව ඔබේ ජීවිතය ගොඩනගා ගන්න. ඉන් පස්සේ මාන්නයට ජීවිතයට එන්න ඉඩ දෙන්න එපා. ලෝකේ යන දිශාවකට ගිය දෙම් පිංගතුනේ. ලෝකේ යන දිශාව ඔබ හිතන්න එපා. මොකද ලෝකයේ දුස දුක දිශාවටයි යන්නේ, ලෝකයයිති මායයාටමයි. එනිසා ලෝකයට එක්ක අත්වැල් බැඳගෙන ඔබට මේ ගමන යන්න බෑ. එනිසා ඔබ ලෝකයා යන දිශාවට යන්න එපා. ධර්ම මාර්ගයේ ගමන් කරන කෙනා උඩුගම් බලා යන කෙනෙක්, පල්ලෙහාට මුහුද දිසට ගලාගෙන යන කෙනෙක් නෙමේ පිංගතුනි. ලෝකේ යන්නේ මුහුද දිසටයි. නමුත් ධර්ම මාර්ගයේ යන කෙනා උඩුගම් බලා යන කෙනෙක්. ඔබ උඩුගම් බලා යනකොට මේ ධර්මතාවයන්ගෙන් පරිපූර්ණ වෙලා යනකොට ලෝකයාට ඔබ පිස්සෙක් හැටියට පේන්නත් පුළුවන්. එහෙම නැත්නම් ලෝකයා ඔබව අමුත්තෙක් හැටියට දකින්නත් පුළුවන්. ලෝකයා ඔබව ප්‍රතික්ෂේප කරන්නත් පුළුවන්. නමුත් පිංගතුනි, ලෝකයා ප්‍රතික්ෂේප කළත් බුදුරජාණන් වහන්සේගේ සරණ තුල ඔබ ඉන්නවා කියන විශ්වාසය ඇති කරගන්න ඕනේ. මොකද ලෝකයාම අත්වැල් බැඳගෙන හිටියත් වැඩක් නැහැ. ධර්මයේ තුල අපි නැත්තම්, බුදුරජාණන් වහන්සේ ළඟ අපි නැත්තම්. එනිසා ලෝකයාම අපිට අහිමුණත් කමක් නැහැ. බුදුරජාණන් වහන්සේ මගේ ළඟ ඉන්නවා කියන විශ්වාසය තමන් ඇති කරගන්න ඕනේ. ඒ විශ්වාසය ඇති කරගෙන ධර්ම මාර්ගය තුල ඉස්සරහට යන්න. එහෙම ඉස්සරහට යද්දි පිංගතුනි, මේ ජීවිතේ සතර පායෙන් මිදෙන්න නම් බුදුරජාණන් වහන්සේ කාරණා තුනක් අපිට දේශනා කරනවා. පළවෙනි කාරණේ තමයි තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. දෙවෙනි කාරණේ තමයි සීලය ආර සීලයක් හැටියට වඩන්න. තුන්වෙනි කාරණේ තමයි පංච උපාදානස්කන්ධයේ අනිත්‍යභාවය දකින්න කියලා. එහෙනම් පළවෙනි කාරණේ මොකද්ද? මොකද්ද පළවෙනි කාරණය? තෙරුවන් කෙරෙහි වූ අචල සද්ධාව. තෙරුවන් කෙරෙහි සද්ධාව කියලා කියන්නේ පුබිංගතුනි, බුදුරජාණන් වහන්සේ ධර්ම රත්නය, සංඝ රත්නය කෙරෙහි ඇති කරගන්නා වූ අචල වූ විශ්වාසය. එම ගුණයන් කෙරෙහි, එම ඥානයන් කෙරෙහි ඇති කරගන්නා වූ අචල වූ විශ්වාසය. දැන් බලන්න, බුදුරජාණන් වහන්සේ නිසා නේද අපි මේ සැනසිල්ල ලබන්නේ? අපි මැරිලා නැවත ඉපදෙනවා කියලා අපි දන්නේ කවුරුන් නිසාද? බුදුරජාණන් වහන්සේ නිසා. අම්මා තාත්තාට සැලකුවොත් සක්‍රයා කියන තැනට යන්න පුළුවන් කියලා අපිට පාර පෙන්නුවේ කවුද? බුදුරජාණන් වහන්සේමයි. මේ ජීවිතේම සෝවාන්, සකෘදාගාමි, අනාගාමි, අරිහත් ඵලයට පත් වෙන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේ මතු කළ දුන්නේ කවුද? ලෞතුරා බුදුරජාණන් වහන්සේමයි. එහෙනම් බලන්න, මේසා සැනසිල්ලක් අපිට ලබලා දෙන්න බුදුරජාණන් වහන්සේ කොයිසා දුක්ඛන්දරාවක් සංසාරයක් පුරාවට වින්දාද පිංගතුනි. එදා බලන්න, දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙදී බෝධිසත්වෙන්ට තිබ්බ අවශ්‍ය නම් චතුරාර්ය සත්‍ය අවබෝධ කරගන්න. නමුත් චතුරාර්ය සත්‍ය අවබෝධය කරා යන්නේ නැහැ. එදා බෝධිසත්වෝ දකිනවා මං වැනි වීර්‍යවන්ත පුද්ගලයෙක් තනියමම නිවන් දකින්නේ නැහැ කියලා. භවයට බහිනවා, සංසාරයට බහිනවා, සාරා සංඛ කල්ප ලක්ෂ ගානක් පාරමී දම් පුරනවා පිංගතුනි. බුදුරජාණන් වහන්සේ පසු කාලීනව ආනන්ද ස්වාමීන් වහන්සේට කියනවා, ආනන්ද මම මේ ආවා වූ ගමනේදී මහා සාගරයේ පරාද වෙන්න රුධිරය දන් දුන්න ආනන්ද, මේ මහා පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්න ආනන්ද, විසමක් බිරිඳක් දරුවෙක් රටක් රාජ්‍යයක් මුණුපුරෙක් මුණුපිරියක් මේ කුමක්ද ලැබුවේ? මේ සෑම දෙයක්ම මන් දන් දුන්න ආනන්ද, කුමක් උදෙසාද? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. ඉන්පස්සේ සිදුහත් කුමාරයා වෙලා උප්පත්තිය ලබනවා, අර රම්මේ සුරම්මේ සුබ මාලිගා ලබනවා, සක්විති රජකමේ උරුමය ලබනවා, යසෝදරාව රාහුල වගේ බිරිඳක් දරුවෙක් ලබනවා, උදේට එළියට දාන කෙළපිඩක් වගේ මේ සියල්ල මතහැරලා දානවා පිංගතුනි. දාලා ගිහිල්ලා අබිනිෂ්ක්‍රමණය කරනවා, හය අවුරුද්දක් දුක් විඳිනවා. බුදුරයන් වහන්සේ පසු කාලීනව කියනවා, ආනන්ද මට ගුරුවරයෙක් හිටියේ නෑ, පතක් පොතක් තිබුණේ නෑ, දුක තුලින්මයි දුක ජය ගන්න කියලා හිතුවේ ආනන්ද, දුක තුලින්මයි. එනිසා මම මේ ශරීරයට අප්‍රමාණ දුක් දුන්න ආනන්ද. එදා මගේ උදරය කියලා පිටකොන්ද කියලා දෙකක් තිබ්බේ නෑ. උදරය අතගානකොට පිටකොන්දයි අහුනේ, පිටකොන්ද අතගානකොට උදරයයි අහුනේ. ඒසා මම මේ ශරීරයට දුක් දුන්න ආනන්ද. සමහර දාට මං එක කඩල ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක මුං ඇටයක් විතරයි වැළඳුවේ, සමහර දාට මං එක බත් ඇටයක් විතරයි වැළඳුවේ. ඊට වඩා දෙයක් මම මේ ශරීරයට දුන්නේ නෑ. දුක තුලින්මයි ආනන්ද දුක ජය ගන්නවා කියලා හිතුවේ. දැන් මට නැකිටින්න බෑ, මට දැන් නැකිට ගන්න පණ නෑ, මං දැන් බඩගාමින් ජීවත් වෙන්නේ ආනන්ද. බඩගාමින් මං අර ගොපලු රෑන් ගොපලු ගාල් වලට ගිහිල්ලා ගොපලු දරුවා ඈතට යනකන් ඉඳලා මම හරක්ගේ තනපිඩු වලට කට තියලා කිරි උරා බොනවා. මේ හරක් පයින් ගහද්දි මං සුමානේ දෙක ගව ගාල් වල වැටිලා ඉන්නවා ආනන්ද. සිහිය එනකොට මට නැකිටින්නත් බෑ, බඩ ගන්නත් බෑ. මං අර හරක් පැටව දහලා තිබ්බ කහපාටි අසූචි කෑවානන්ද. ඒ කහපාට අසූචි කද්දිත් මට අපුලක් දුගදක් දැනුනේ නෑ ආනන්ද කියනවා. එනම් බලන්න, ඒ බෝධිසත්වයින් කහපාට අසූචි හරක් පැටවින්ගේ වළඳද්දිත් අපුලක් දුගදක් දැනුන්නේ නැත්තේ කුමක් නිසාද පිංගතුනි? ඔබටත් මටත් මේ සැනසිල්ල ලබා දීම උදෙසාමයි. නමුත් අවසානයේ උන්වහන්සේ දකිනවා දුක තුලින් දුක ජය ගන්න බැහැ කියලා. උන්වහන්සේ මැදෙම ප්‍රතිපදාවට එනවා. අර සුජාතාවගේ කිරිපුඩු දාණය වළඳලා ජයශ්‍රී මහා බෝධි මූලේ වාඩි වෙලා උන්වහන්සේ චිත්තයක් අදිෂ්ඨානයක් ඇති කර ගන්නවා. මේ ලේ මස් සම් මැටනහර වියලේවා, මං සම්මා සම්බෝධිය අවබෝධයෙන් තොරව නැකිටින්නේ නැහැ කියලා. මොකක්ද මේ කරන්නේ පිංගතුනි? ජීවිතේ මරණයට දානවා. ජයශ්‍රී මහා බෝධි මූලේදී බෝධිසත්වයෝ ජීවිතේ මරණයට දැම්මා. ජීවිතේ මරණයට දැම්මා කියන්නේ රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා, වේදනාව කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා, සංඥාව චේතනාව විඥානය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරුණා, පංච උපාදානස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව අතහැරිද්දී ජීවිතය මරණයට දාද්දී අන්න චතුරාර්ය සත්‍යය සම්මා සම්බුද්ධ ඥානයත් අවබෝධ කරගන්න. එනම් බලන්න, මේ ජයශ්‍රී මහා බෝධි මූලේදී ජීවිතය මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලයකුයි අපි භුක්ති විඳින්නේ පිංගතුනි. එනම් ඔබ හිතන්න, සාරා සංක කල්ප ලක්ෂ ගානක් ආපු ගමනේදී බෝධිසත්වයෝ මහ සාගරයේ ජලය පරාද වෙන්න රුධිරය දන් දුන්නා නම්, මහ පොළවේ පස් පරාද වෙන්න ශරීර මාංශ දන් දුන්නා නම්, බෝධිසත්වයෝ ලක්ෂ කීවාරයක් ජීවිතේ මරණයට දාන්නේ නැද්ද? මහා සාගරයේ ජලයට වඩා රුධිරය දන් දුන්නා පිංගතුනි, මහා පොළවේ පසට වඩා ශරීර මාංශ දන් දුන්නා, ලක්ෂ කී වාරයක් ජීවිතය මරණයට දාන්නේ නැද්ද? එනම් ලක්ෂ කී වාරයක් ජීවිතය මරණයට දාලා ලබා ගත්තා වූ අවබෝධයක ඵලයක්ද අපි මේ භුක්ති විඳින්නේ පිංගතුනි? ඉන්පස්සේ බලන්න, සම්මා සම්බෝධිය අවබෝධ කරගෙන 45 වසරක් පුරාවට ඔබත් මමත් වැනි අසරණින් සත්වෙයින්ට නිවන් මාර්ගයමයි කියලා දුන්නේ. අවසානේ පිරිනිවන් මංචකේ සැතපීලා අවසාන වචනේ හැටියට ලෝකයාට මොකද්ද කියන්නේ? මහණෙනි, මේ සියලු සංස්කාරයෝ අනිත්‍යයි. මොනවද සංස්කාරයන් කියන්නේ? මේ කුසල් සංස්කාරයනොත් අකුසල් සංස්කාරයනොත් විපාක දීලා අනිත්‍ය වෙනවා. එනිසා මේ කුසලයට අකුසලයට බැඳෙන්න එපා. හිස ගිනිගත්තේ ඒ ගිනි නිවන්නේ යම්සේද බව ගින්දරම නිවා ගන්න කියලායි බුදුරජාණන් වහන්සේ කියන්නේ. උන්වහන්සේ කිව්වේ නෑ අහවල් දිව්‍යතලයේ සැප තියෙනවා, අහවල් බ්‍රහ්මතලයේ සැප තියෙනවා, එතෙන්ට යන්න කියලා. උන්වහන්සේ කිව්වේ නෑ තට්ටු දෙකේ තුනේ ගෙයක් හදාගෙන වාහනයක් අරගෙන හොඳින් ජීවත් වෙන්න, එතන සැප තියෙනවා කියලා. ඇයි එහෙම නොකිව්වේ පිංගතුනි? උන්වහන්සේ කිව්වනම් අහවල් දිව්‍යතලයේ බ්‍රහ්මතලයේ සැප තියෙනවා කියලා, එහෙනම් අපි හෙතන හිත පිහිටනවා, කුසල් දහම් වඩලා අපි ඒ දිව්‍යතලයේ උපතක් ලබනවා. නමුත් අනාගතයේදී පහළ වෙන දීර්ඝ අබුද්ධෝත්පාද කාලවල වල අපි ආයිමත් සතර අපායන්ට වැටෙනවා පිංගතුනි. එනම් බලන්න, බුදුරජාණන් වහන්සේ තව අවුරුදු ලක්ෂ ගාණක් ගිහිල්ලා හෝ අපි සතර අපායට වැටෙනවා දකින්න කැමති වුණේ නැහැ. මොනසා මහා කරුණාවක්ද පිංගතුනි? මොන මහා කරුණාවක්ද? ඒ කරුණාව අපේ අම්මා තාත්තා තුල තිබ්බද? අපේ අම්මා තාත්තා අපිට ආදරය නිසා මොකද්ද කිව්වේ? හොඳට ඉගෙන ගන්න, හොඳ රැකියාවක් කරන්න, හොඳ විවාහයක් වෙන්න ආදරයටමයි කිව්වේ. මොකද ඊට වඩා දෙයක් අම්මා තාත්තා දැක්කේ නැහැ. එහෙනම් බලන්න, අපි දුකට වැටෙනවා දකින්න අකමැති වුණ සැබෑම අම්මා සැබෑම තාත්තා ලෞතුරා බුදුරජාණන් වහන්සේම කියන කාරණේ අපි දකින්න ඕනේ. උන්වහන්සේගේ අනන්ත වූ මහා කරුණා ගුණේ ආශ්චර්යම අපි දකින්න ඕනේ. එහෙම දකින්නකොට කුමක්ද සකස් වෙන්නේ පිංගතුනි? සද්ධාව, බුදුරජාණන් වහන්සේ කෙරෙහි වූ සද්ධාව. නමුත් මේ සද්ධාව ප්‍රමාණවත් නැහැ සෝවාන් ඵලයටපත් වෙන්න. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. සද්ධාව මොකද්ද කරන්නේ? සද්ධාව අපිව සුගතියටයි අරන් යන්නේ. ඊට වඩා දෙයක් සද්ධාවට කරන්න බෑ. සද්ධාව අපිව සුගතියටයි අරන් යන්නේ. මේ සද්ධාවත් විදර්ශනා නුවණින් දැක්කේ තනයි අතල සද්ධාව සකස් වෙන්නේ පිංගතුනේ. එහෙනම් මුලින්ම සද්ධාව තුල අපි ශක්තිමත් වෙන්න ඕනේ. සද්ධාව තුල ශක්තිමත් වෙලා සද්ධාවත් විදර්ශනා නුවණින් දැක්කේ තමයි අතල සද්ධාව සකස් වෙන්නේ. නමුත් අතල සද්ධාවට යන්නේ ඉස්සෙල්ලා මේ සද්ධාවේ භයානක තැනක් තියෙනවා පිංගතුනේ. ඒකට කියන්නේ අමෝලිකා සද්ධාව කියලා. මොකද අමෝලිකා සද්ධාව අපි අරන් යන්නේ දුගතියටයි පිංගතුනේ. බුදුරයන් වහන්සේ මේ නියසිලට පස් ටිකක් අරගෙන ලෝකයාට පෙන්නලා කියනවා, මහණෙනි මේ මැරෙන සත්වයින්ගෙන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි නැවත සුගතිගාමි වෙන්නේ කියලා පිංගතුනි. මෙතන බලවත් අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ සමාජයට කරනවා. ඒ කියන්නේ මොකක්ද මේ කරන අනතුරු හැඟවීම? අනතුරු හැඟවීම තමයි මේ මැරෙන සත්වයින්ගෙන් මේ නියසිලේ තියෙන පස් ප්‍රමාණයටයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියලා. එහෙනම් අනිත් අය කොතනද ඉන්නේ? අමූලිකා සද්ධාව තුලයි පිංගතුනි. මේක බලවත් අනතුරු හැඟවීමක් බුදුරජාණන් වහන්සේ අපිට කරන. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා සද්ධාව කියන්නේ මේ ලෝකේ ශ්‍රේෂ්ඨම ධනයයි කියලා. කෙනෙකුට සක්විති රජකම තියෙන්න පුළුවන්. නමුත් මේ සක්විති රජකමටත් වඩා සද්ධාව ශ්‍රේෂ්ඨයි කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එහෙනම් සද්ධාව කියන දේ එසේ මෙසේ දෙයක් වෙන්න බෑ පිංගතුනි. පන්සල් ගියා කියලා, සිල් සමාදන් වුණා කියලා, දන් දුන්නා කියලා නම් සද්ධාව සකස් වෙන්නේ නෑ. ඒක හොඳට තේරුම් ගන්න ඕනේ. මොකද බුදුරජාණන් වහන්සේ කියනවා මේ ඇඟිල්ලෙන් ගන්න පස් ටිකයි සද්ධාව සකස් කරගෙන ඉන්නේ කියලා. එහෙනම් මේ අමෝලිකා සද්ධාව කියන කාරණය බරපතල තර්ජනයක් වර්තමාන සමාජයට කරනවා පිංගතුනි. මොකද අපේ කාලේ ජීවත් වෙච්ච එක්තරා මහත්යෙක් හිටියා. ඒ මහත්යා සිල් සමාදන් වෙන මහත්යෙක්, මාසෙකට වතාවක් පන්සලට දන් දෙන මහත්යෙක්, හොඳ බෞද්ධ මහත්යෙක්. මේ මහත්මයා අර සුනාමි ආපු වෙලාවේ සුනාමියට අහුවෙච්ච කෝච්චි පෙට්ටිය ඇතුළේ හිටපු මහත්යෙක්. සුනාමි රැළ ඇවිල්ලා කෝච්චි පෙට්ටියෙන් එයා යට වෙලා රැළෙන් ඉහළට මතුවෙනකොට එයාට එකපාරට හිතිලා තියෙන්නේ මොකද්ද? බුදුරජාණන් වහන්සේත් බොරුයි, ධර්මයත් බොරුයි කියලා. මේවා ඇත්තනම් මට මෙහෙම වෙන්නේ නැහැ. දෙවෙනි රැළත් ඇවිල්ලා දෙවෙනි රැළටත් යට වෙලා දෙවෙනි රැළනුත් එයා මතුවෙනකොට එයා කියනවා අකුසල් හිත් සිය ගාණක් ඇති වෙමින් නැති වෙමින් ඇති වෙමින් නැති වෙමින් ගියා කියලා. කිසිම කුසලයක් මතකෙට ඇවිල්ලා නැහැ. මොකද පළවෙනි රැළේදී එයා සද්ධාවෙන් බැහැර වුණා. අසද්ධාවටපත් වුණා. තෙරුවන්ගේ සරණින් බැහැරට ගියා. ධර්මයේ සැක කරලා, බුදුරජාන් වහන්සේ සැක කරලා. ඊට අදාළව අකුසල් සිත්මයි මතුවලාවේ පිංගතුනි. නමුත් මේ මහත්යා මැරුණේ නැහැ. මේ මහත්යා අදත් කියනවා, හාමුදුරනේ එදා මම මැරුණානම් මං කොහේ ඉපදෙයිද කියලා මමවත් දන්නේ නැහැ කියලා. බලන්න කොතනද ඉඳලා තියෙන්නේ? අමෝලිකා සද්ධාව තුල. සද්ධාව සකස් කරගෙන නැහැ පිංගතුනි. නමුත් පන්සල් ගියා, සිල් සමාදන් වුණා, දන් දුන්නා. එහෙනම් මේ සද්ධාව කියන කාරණේ බරපතල භාවය අපි දකින්න ඕනේ. එහෙනම් අමෝලිකා සද්ධාවෙන් මිදෙන්න, අමෝලිකා සද්ධාවෙන් මිදිලා ඔබ සද්ධාව ඇති කරගන්නේ කොහොමද? සද්ධාව ඇති වෙන්න නම් කල්යාණ මිත්‍රාශ්‍රය වැඩි වැඩියෙන් ලබන්න. ඒ කියන්නේ ස්වාමින් වහන්සේලාගේ ඇසුර වැඩි වැඩියෙන් ලබන්න. කල්යාණ මිත්‍රාශ්‍රය ලබමින් ඔබ සද්ධර්මය ශ්‍රවණය කිරීම වැඩි වැඩියෙන් සිද්ධ කරන්න. ශ්‍රවණය කළා වූ සද්ධර්මය නුවණින් මෙනෙහි කරන්න. අන්න සද්ධාව සකස් වෙනවා පිංගතුනි. වෙන ක්‍රමයක් නැහැ සද්ධාව සකස් වෙන්න. සද්ධාව සකස් වෙන්න නම් අනිවාර්යයෙන්ම කල්යාණ මිත්‍රාශ්‍රය තියෙන්න ඕනේ. සද්ධර්ම ශ්‍රවණය ඇහෙන්න ඕනේ. ඇහිලත් වැඩක් නැහැ. ඒ සද්ධර්මය නුවණින් මෙනෙහි කරලා ජීවිතයට ගලපමින් දකින්න දක්ෂ වෙන්න ඕනේ. අන්න සද්ධාව සකස් වෙනවා. එහෙනම් අමෝලිකා සද්ධාවෙන් මිදෙන්න, සද්ධාව ඇති කරගන්න. දැන් අමෝලිකා සද්ධාව අපිව අරන් යන්නේ කොහාටද? දුගතියට. සද්ධාව අපිව අරන් යන්නේ කොහාටද? සුගතියට. නමුත් දැන් අපි යන්න හදන්නේ කොහාටද? දුගතියත් සුගතියත් දෙකම අනිත්‍යයි කියලා දැකලා විදර්ශනා නුවණ ඇති කරගන්නයි යන්නේ පිංගතුනි. එහෙම යද්දී සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න. සද්ධාව කොහොමද විදර්ශනා නුවණින් දකින්නේ පිංගතුනි? දැන් මම මතක් කළා දීපංකර බුදුරජාණන් වහන්සේගේ පාදමූලෙට අපේ බෝධිසත්වයෝ දීපංකර බුදුරජාණන් වහන්සේට පාවඩයක් වෙනවා. අර මඩ වගුරක වැතිරෙනවා පිංගතුනි. මඩ වගුරක වැතිරිලා දීපංකර බුදුරජාණන් වහන්සේ ශ්‍රීපතුල් තබමින් බෝධිසත්වයන්ගේ සිරුණමතින් ගමන් කරනකොට ඒ බෝධිසත්වයින්ට කොයිසා විඳීම් ඇතිවෙන්න ඇද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? ඊට පස්සේ දීපංකර බුදුරජාණන් වහන්සේ නියත විවරණ ලබල දෙනවා. ඔබ අහවල් ගෞතම බුදුරජාණන් වහන්සේ නමින් අහවල් කාලයේ බුද්ධත්වයට පත්වෙනවා කියල. කොයිසා විඳීම් ඇතිවෙන්න ඇද්ද පිංහතුනි? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපය නිත්‍යද අනිත්‍යද? අනිත්‍ය වෙලා ගියා. ඊට පස්සේ බලන්න සංසාරයට බැහැලා මහා සාගරයේ ජලය පරාද වෙන තරම් රුධිරය දන් දෙනකොට, මහා පොළවේ පස් පරාද වෙන තරම් ශරීර මාංශ දන් දෙනකොට කොයිසා විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ විඳීම් නිත්‍යද අනිත්‍යද? ඒ තිබුණා වූ රූපයන් නිත්‍යද අනිත්‍යද? ඒ රැස්ුණා වූ සංස්කාරයන් නිත්‍යද අනිත්‍යද? සියල්ල අනිත්‍යභාවයට පත් වුණා. බලන්න හය අවුරුද්දක් දුෂ්කර ක්‍රියා කරනකොට කොච්චරනම් විඳීම් ඇති වෙන්නේ නැද්ද? ඒ සෑම විඳීමක්ම අනිත්‍යභාවයට පත් වුණා. අවසානයේ බුදුරජාණන් වහන්සේ පිරිනිවන් පංචකයේ සැතපීලා අර දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන ඒ සම්මා සම්බුද්ධ රූපකායත් පිරිනිවන් මංචකයේදී අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා පිංගතුනි. බලන්නේ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය ලබන්නේ සාරා සංක කල්ප ලක්ෂ ගානක් කොයිසා පාරමී දැම් පිරුවද කියලා. නමුත් ඒසා පාරමී දම්පුරල ලබාගත්තා වූ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකායත් අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් බවට පත් වුණා. ඒ වගේම බලන්න සාරා සංක කල්ප ලක්ෂ ගානක් පාරමී පුරලා අවබෝධ කොට වදාලා වූ සම්මා සම්බුද්ධ ඥානයත් පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණා. එහෙනම් තමන් ඇස් දෙක පියාගෙන මුලින්ම නුවණින් දකින්න, මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගන්න, ඇස් දෙක පියාගෙන බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ගුණයන් සිහිපත් කරන්න, ඉතිපිසෝ භගවා අරහං සම්මා සම්බුද්ධෝ විජ්ජාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදෝ, මේ ආකාරයෙන් බුදු ගුණයන් සීකරමින් බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගන්න. ඊට පස්සේ බුදුරජාණන් වහන්සේගේ අනන්ත වූ ඥානයන් සිහිපත් කරන්න, දුක්ඛේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ සමුදයේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං බුද්ධ ඥානං, දුක්ඛ නිරෝධ ගාමිනී පටිපදා ඥානං බුද්ධ ඥානං, මේ ආදී වශයෙන් අනන්ත වූ බුද්ධ ඥානයන්ගෙන් ජීවිතේ පුරෝගන්න. දැන් බුද්ධානුස්සතියෙන් මුලින්ම ජීවිතේ පුරෝගන්න. ජීවිතේ පුරෝගෙන මේ බුද්ධානුස්සතියත් අනිත්‍ය වශයෙන් දකින්න. මුලින් බුද්ධානුස්සතියෙන් ජීවිතේ පිරෙන්න ඕනේ. මොකද මුලින් සද්ධාවයි අත්‍යවශ්‍ය වෙන්නේ. සද්ධාවෙන් තොරව සද්ධාව විදර්ශනා නුනින් දකින්න බෑ. මුලින් අමූලිකා සද්ධාවෙන් බැහැර වෙනවා, සද්ධාව කියන තැනට එනවා. සද්ධාවෙන් පරිපූර්ණ වෙච්ච තැනයි සද්ධාව විදර්ශනා නුනින් අපි දකින්නේ. එනිසා මුලින්ම බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගන්න. බුද්ධානුස්සතියෙන් ජීවිතේ පුරෝගෙන බුද්ධානුස්සතියත් විදර්ශනා නුනින් දකින්න. ඇස් දෙක පියාගෙන දකින්න අතීතයේ බුදුරජාණන් වහන්සේලා ලක්ෂ ගානක් බුද්ධත්වයට පත් වුණා. ඒ ලක්ෂ ගානක් බුදුරජාණන් වහන්සේලා පිරිනිවී ගියායි කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ තිබුණා වූ ලක්ෂ ගානක් සම්මා සම්බුද්ධ ශාසන අතුරුදහන් වෙලායි ගියායි කියන කාරණේ නුවණින් දකින්න. අතීතයේ තිබුණා වූ සම්මා සම්බුද්ධ ශාසනවල කෝටි ගානක් මහා සංඝරත්නය පිරිනිවී ගියායි කියන කාරණේ නුවණින් දකින්න. එහෙම දකිමින් අපේ බුදුරජාණන් වහන්සේත් පිරිනිවන් පාන මොහොතේ ඒ දෙතිස් මහා පුරුෂ ලක්ෂණයන්ගෙන් බබලන රූපකාය අලු ගොඩක් ධාතුන් වහන්සේලා ගොඩක් වුණා කියලා දකින්න. ඒ උන්වහන්සේගේ සම්මා සම්බුද්ධ ඥානය පිරිනිවන් පාන වෙලාවේ අනිත්‍යභාවයට පත් වුණායි කියලා නුවණින් දකින්න. මේ ශාසනයත් කවදා හරි අතුරුදහන් වෙලා කාසාය කණ්ඨකලාගේ ලෝකය නුවණින් මනසින් දකින්න. අන්න පිඟතුනි සද්ධාව විදර්ශනා නුවණින් දකින්න. බුදුරජාණන් වහන්සේට ධර්ම රත්නයට සංඝ රත්නයටත් බැඳී යන්නේ නැහැ. මේ උතුම් ධර්මතාවේනොත් අනිත්‍යයි කියන කාරණේ අපි දකින්න. එනම් මුලින්ම සද්ධාව තුල ශක්තිමත් වෙන්න. සද්ධාවෙන් ශක්තිමත් නොවි සද්ධා විදර්ශනාවෙන් දකින්න යන්න එපා. එහෙම ගියොත් අපි පටල ගන්නවා. මුලින් අමෝලිකා සද්ධාවෙන් බැහැර වෙන්න. හැකිතා කල්යාණ මිත්‍රාශ්‍රය ලබන්න සද්ධර්ම ශ්‍රවණය කරන්න නුවණින් මෙනෙහි කරන්න සද්ධාවෙන් පරිපූර්ණ වෙන්න සද්ධාවත් විදර්ශනා නුවණින් දකින්න එතනයි අතල සද්ධාව පිංගතුනි. දෙවෙනි කාරණේ බුදුරජාණන් වහන්සේ කියනවා සීලය ආර්ය සීලයක් බවට පත් කරගන්න. ආර්ය සීලය කියලා කියන්නේ පුංගතුනි සීලයත් විදර්ශනා නුවණින් දකින්න. මොකද සීලය විදර්ශනා නුවණින් දකින්න ඕනේ. අපි කොච්චර සිල් සමාදන් වුණත් භවයේ උපතක් තමයි අපිට ලැබෙන්නේ. ඊට වඩා දෙයක් ලැබෙන්නේ නැහැ. දැන් මොකද අපි සතර අපායෙන් මිදෙන්න නම් සෝවාන් ඵලයට පත් වෙන්න නම් මේ සද්ධා වීර සති සමාධි ප්‍රඥා මේ කාරණා පහම වැඩෙන්න ඕනේ. එහෙනම් සීලය රැකෙන්නත් ඕනේ ප්‍රඥාව මෝදු වෙන ආකාරයෙන් තමයි සිල් සමාදන් වෙන්න ඕනේ. සද්ධාව වැඩෙන්නත් ඕනේ ප්‍රඥාව මෝදු වෙන ආකාරයෙන් විදර්ශනා නුවණින් දකමින්මයි. එනිසා සීලය විදර්ශනා නුවණින් දකින්න. සීලය විදර්ශනා නුවණින් දකිනවා කියන්නේ පිංගතුනි සිල් සමාදන් වෙන්න. සිල් සමාදන් වෙලා සමාදන් වුණා වූ සීලය ඇස් දෙක වගේ ආරක්ෂා කරගන්න කියනවා. ඒ ආරක්ෂා කරගත්තා වූ සීලය ආවර්ජනය කරන්න කියනවා. ආවර්ජනය කරලා සීලෙන් ලැබෙනා වූ ආනිසංසයන්ගේ අනිත්‍යභාවය දකින්න. සීලෙන් ලැබෙන ආනිසංසයන්ට බැඳෙන්නේ නැහැ. දැන් සිල් සමාදන් වුණොත් අපිට ලැබෙන ආනිසංසයන් මොනවද? සුගතියේ ඉපදෙනවා, සිහි මුලා නොවී මැරෙනවා, ඕනෑම සබාවක් ඉදිරියට නොබියව යනවා, කීර්ති රාවය පැතිරෙනවා, අප්‍රමාදී භාවය ඇති වෙනවා. මේ කියන ආදීනවයන් නිත්‍යද අනිත්‍යද? කොච්චර සුගතියේ ඉපදුනත් ආයිමත් අපි දුගතියට වැටෙනවා. කොච්චර සිහිමුලා නොවී මැරුණත් ආයිමත් අපි සිහිමුලාවන්ට පත් වෙනවා. කොච්චර මේ කීර්තිරාවේ පැතුරුණත් හෙට දවසේ මේ කීර්තිරාවේ නැතිව යන්න පුළුවන්. කොච්චර සබාවන් ඉදිරියට අපි නොබියව ගියත් අපි දුස්සීල භාවයට පත් වුණොත් බිය කියන කාරණේ සකස් වෙනවා. එහෙනම් මේ සීලයෙන් ලැබෙනා වූ ආනිසංසයන් අනිත්‍යයි පිංගතුනි. වෙනස් වෙනවා, විපාක දීලා අනිත්‍ය වෙනවා. එහෙනම් විපාක දීලා අනිත්‍ය වෙන දෙයකට බැඳුනොත් එතන දුකයි සකස් වෙන්නේ. දැන් ඔබලා මං කිව්වා පෙර ජීවිතේ පන්සිල් පද බා හොඳින් රැක්කා කියලා. දැන් ඒ රැකීමට අදාළව මේ ජීවිතය ලැබුණා. දැන් මේ ජීවිතය මේ වයෝ වෘද්ධ භාවයට පත් වෙනවා කියන්නේ මොකද්ද? ඒ සීලේ සංස්කාරයන් ගෙවි යනවා. නමුත් ඔබ මේ ජීවිතේ සෝවාන් ඵලයට පත් වෙන්නේ නැතුව මැරෙන වෙලාවේ ඔබට ද්වේෂයක් සකස් වුණොත් මොකද වෙන්නේ? ඔබ ගිහිල්ලා වැටෙන්නේ සතර අපායට. එහෙනම් සමාදන් වුණා වූ සීලෙන් වැඩක් තිබ්බද? මේ ටිකේ ආස්වාදයේ වින්දා විතරයි පිංගතුනි. ඒ නිසා සිල් සමාදන් වෙන්න. ආස්වාදයේ ආදීනවේ ජීවිතයට ලබන්න. ලබමින් ආදීනවේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා කියනවා. ආදීනවේට බැඳෙන්නේ නැහැ. මොකද බුදුරජාන් වහන්සේ දේශනා කරනවා මේ ආවා වූ දීර්ඝ භව ගමනේදී සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් පහු කරලා ආවා වූ දීර්ඝ ගමනේදී ඔබලා සිල් සමාදන් වෙන්න ඇඳ සුදු රිසිල් රෙදි. ඒ කියන්නේ දීර්ඝ සම්මා සම්බුද්ධ ශාසන තිබ්බා. ඒවල සිල් සමාදන් වෙන්න ඇඳ සුදු සිල් රෙදි එක ගොඩක් ගැහුවොත් ඒක ගිජ්ජකූට පර්වතයට වඩා ලොකුයි කියනවා පිංගතුනි. එච්චර සංසාරේ අපි සිල් සමාදන් වෙලා තියෙනවා. නමුත් සිල් සමාදන් වෙලා ප්‍රාර්ථනා කළේ භවයමයි. එනිසා ඔබ සිල් සමාදන් වෙලා මිනිස්සෙක් වේවා කියලා නැවත චිත්තයක් ඇති වුණොත් ඔබ සක්විති රජ වෙලා ඉඳලා සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට දෙවියෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ සක්‍රියා වෙලා ඉඳලා නැවත සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. සිල් සමාදන් වෙලා ඔබට බ්‍රහ්මයෙක් වේවා කියලා චිත්තයක් ඇති වුණොත් ඔබ රූපාවචර අරූපාවචර බ්‍රහ්මතලවල කල්ප ගණන් ඉඳලා ආයිමත් සතර අපායට වැටුණ හැටි සිහිපත් කරන්න. අන සංස්කාරයන්ට බැඳෙන්නේ. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකිනවා. සංස්කාරයන්ගේ අනිත්‍යභාවය නුවණින් දකින මොහොතෙම විදර්ශනා නුවණ ප්‍රඥාවයි ඔබ තුල සකස් වෙන්නේ පිංගතුනි. එතන තමයි සීලය ආර සීලයක් කියන්නේ. සිල් සමාදන් වෙලා භවයට බැඳෙන්නේ. භව නිරෝධයට අවශ්‍ය ප්‍රඥාව කියන කාරණේ විදර්ශනා නුවණ තමා තුල ඇති කරගන්නවා. දෙවෙනි කාරණේ තමයි පිංගතුනි සීලේ භයානක තැනක් තියෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්ම බලවත් කියලා. මෙන්න මෙතන භයානක අනතුරක් සීලේ අපිට තියෙනවා. භයානක අනතුර තමයි මනෝ කර්ම කියන කාරණය. මනෝ කර්ම කියන්නේ මොකද්ද? ලෝභ, ద్వේෂ, මෝහ, අකුසල මූලයන් පිංගතුනි. දැන් ඔබ හිතන්න ඔබ සිල් සමාදන් වුණා. දැන් ඔබ පොයේ දාට 15ක පොයේ දාට පන්සලට ගිහිලා සිල් සමාදන් වෙනවා. උපෝසත අටාංග සීලය ඔබ සමාදන් වුණා. දැන් හොඳින් සිල්පද ආරක්ෂා කරනවා. හවස් වෙනකන් හොඳින් සිල්පද ආරක්ෂා කරනවා. හවස ඔබට කේන්තියක් ද්වේෂයක් ඇති වෙනවා. ද්වේෂයක් ඇති වුණාම ඔබ කල්පනා කරනවා සිල්පද අට දුර්වල වුණාද කියලා. සිල්පද අට දුර්වල වෙලාද? සිල්පද අට බිඳුනේ නැහැ. දැන් ඔබ සතුටුයි නෑ සිල්පද අට බිඳිලා නැහැ. සිල් පවාරණය කරලා සතුටින් ගෙදර යනවා පිංගතුනි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ආරක්ෂා කළා වූ කාය කර්ම වචී කර්ම වලට වඩා බලවත් මනෝ කර්මයක් ඔබ සිද්ධ කරගත්තා කියලා. බලවත් මනෝ කර්මයක් සිද්ධ කරගෙන තියෙනවා. එහෙනම් ඔබ බලන්න ඔබ සිල් සමාදන් වෙච්ච පන්සිල් සමාදන් වෙච්ච දවසක හරි කොච්චරනම් ඔබ ලෝභ ද්වේෂ මෝහ සිතුවිලි ඇති කරගන්නවද කියලා. එනිසා එහෙම ඇති කරගනිද්දී ඔබ සමාදන් වුණා වූ සීලයට වඩා බලවත් මනෝ කර්මයක් ඔබ අතින් සිද්ධ වෙනවා පිංගතුනි. ඒකයි මේ සීලේ ශක්තිය අපිට මතු කරලා දෙන්නේ නැත්තේ. දැන් ලංකාවේ 15ක පොයේ දාට කී ලක්ෂයක් සිල් ගන්නවද? ඒ ප්‍රමාණාත්මකව බලනකොට කොච්චර අවබෝධාත්මක පිරිසක් සමාජය තුල ඉන්න ඕනේද? නමුත් එතන දුර්වලතාවයක් තියෙනවා නම් ඇයි ඒ දුර්වලතාවය? සීලේ ශක්තිය මතු කරලා දෙන්නේ නැහැ පිංගතුනි. ඇයි සීලේ ශක්තිය මතු කරලා දෙන්නේ? බලවත් වූ මනෝ කර්ම හැම මොහොතකම අපි සිද්ධ කරගන්නවා. අපි සිල්පද පහ ගැන හිතනවා, අට ගැන හිතනවා. නමුත් එතනින් රැකෙලා තියෙන්නේ කාය කර්ම වචී කර්ම විතරයි. නමුත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මේ කාය කර්ම වචී කර්ම වලට වඩා මනෝ කර්මයි බලවත් කියලා. එහෙනම් ඔබ මොන සීලයක් සමාදන් වුණත් ලෝභ, ద్వේෂ, මෝහ අකුසල මූලයන්ට ජීවිතයට එන්න දෙන්න එපා. එහෙම ආවොත් පිංගතුණි සීලේ ශක්තිය ඔබ තුලින් දුර්වල වෙලා යනවා. ඊළඟ කාරණේ තමයි සමහර පිංගතුල්ලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ මම කොච්චර සිල් සමාදන් වුණත් මට සීලය පිහිටන්නේ නැහැ. නිතරම සිල්පද බිඳෙනවා කියලා කියනවා. යමෙකුට එහෙම වෙනවා නම් පිංගතුණි ඒක හේතුඵල ධර්මයක්. ඒ හේතුඵල ධර්මයේ තමයි එයා ගිය ජීවිතේ භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා කියන සිල්වත් පිරිසට චෝදනා කළා තිනවා නිග්‍රහ කළා තිනවා. එහෙම චෝදනා කිරීම නිග්‍රහ කිරීම නිසා එයාට මේ ජීවිතේ සීලයක් පිහිටන්නේ නැහැ පිංගතුනි. නමුත් අපි ගැටෙන්න අවශ්‍ය නැහැ. මේ ජීවිතේ අපිට වෙන්නේ දුර්වලතාවයක් තියෙනවා නම් ඔබ සිල් ආරක්ෂා කරන භික්ෂු භික්ෂුණී උපාසක උපාසිකා සිව්වණක් පිරිස ළඟට ගිහිල්ලා ඒගොල්ලන්ට අවශ්‍ය උපකාරක ධර්මයන් සකස් කරලා ඒගොල්ලන්ගේ ආශිර්වාදය ලැබලා තමා තුලින් තමා චිත්තයක් ඇති කරගන්න. පෙර ජීවිතේ මගේ අතින් එවැනි අකුසල් සිද්ධ වෙලා තියෙනවා නම් මේ කුසල් ශක්තියෙන් ඒවා යටපත් වේවා කියලා. ඒ වගේම සමහර පිංගතුල්ලා අපිට ඇවිල්ලා කියනවා හාමුදුරනේ මගේ අතින් නිතරම සිල්පදයක් දෙකක් පිඳෙනවා. රැකියාව කරන වෙලාවේ, ව්‍යාපාරේ කරන වෙලාවේ මම බොරුවක් කියනවා. එහෙම නැත්නම් මගුල් ගෙදරක් වෙලාවේ මත් වතුර ටිකක් පෙවෙනවා. ඒ නිසා මේ බිඳෙන සිල්පදයේ දෙක ගැන හිතලා හුඟක් අය ගොඩාක් ගැටෙනවා පිංගතුනි. නමුත් තමාතින් කොයි වෙලාවකවත් සිල්පදයක් බිඳෙනවා නම් ඒ බිඳෙන සිල්පදය ගැන හිතලා ගැටෙන්න යන්න එපා පිංගතුනි. මොකද බිඳෙන සිල්පදය ගැන හිතලා ගැටි ගැටි ඉන්න වෙලාවක ඔබ මැරුණොත් ඔබ යන්නේ සතර අපායටයි. ඒක හරි අපරාධයක්. මොකද රකින්න සිල්පද හතරක් මෙතන තියෙනවා. ඒ නිසා රකින්න සිල්පද හතර ගැන හිතලා හැම වෙලාවම සතුටු වෙන්න. බිඳෙන සිල්පදය ගැන ගැටෙන්න යන්න එපා. රකින්න සිල්පද හතර ගැන හිතලා සතුටු වෙලා ඒ සතුට තුළින්ම බිඳෙන සිල්පදේ නිවැරදි කරගන්න උත්සාහ ගන්න. කොයි වෙලාවකවත් සිල්පද එකක් ඇදුනත් දෙකක් ඇදුනත් බිඳුන සිල්පදය ගැන ගැටෙන්න යන්න එපා. ඒක නිවැරදි කරගන්න උත්සාහ ගන්න. හැම වෙලාවෙම රකින්න එක සිල්පදේද ඒ සිල්පදේ සතුටෙන් ජීවත් වෙන්න. ඒ සතුටම ඔබට බිඳෙන සිල්පද නිවැරදි කරගන්න හේතු වේවි පිංගතුනි. ඊළඟ කාරණේ තමයි සීලය ගැන කියද්දී අපි සිල් සමාදන් වෙන්න ඕනේ ලෝකයාට බය නම් නෙමෙයි. නායක ස්වාමින්වහන්සේ සතුටු කරන්න, අම්මා තාත්තා සතුටු කරන්න, අල්ලපු ගෙදර කෙනා සිල් ගන්නවා කියලා සිල් ගන්න, එහෙම නැත්නම් මේක වෙසක් පෝය, පොසොන් පෝය කියලා සිල් ගන්න, එහෙම නෙමෙයි පිංගතුනි සිල් සමාදන් විය යුත්තේ. සිල් සමාදන් විය යුත්තේ සතර අපාය කෙරෙහි බිය ඇති කරගනිමින්මයි. මේ සතර අපාය කියන්නේ මොකක්ද? සිල්පද බිඳගත් අයගේ ලෝකයයි සතර අපාය. මේ සතර අපාය කියන්නේ සිල්පද බිඳගත් අයගේ ලෝකයේ පිංගතුනි. දැන් ඔය පූසෙක්, හරකෙක්, බල්ලෙක්, එළුවෙක්, කූරෙක් ගන්නකෝ කවුද ඔය? පෙර ජීවිතයක ලස්සන මිනිස්සෙක් පිංගතුනි. ලස්සන මිනිස්ස ජීවිතයක් ලැබලා ගුණධර්මයක් රැක්කේ නැහැ, සීලයක් ආරක්ෂා කළේ නැහැ. මැරෙන වෙලාවේ ගැටෙන සිතෙන් මැරිලා අන්න තිරිසන් ලෝකෙට වැටෙනවා පිංගතුනි. දැන් කල්ප ගානකින් ගොඩේමක් නෑ. නමුත් ඔය සෑම තිරිසන් සතෙක්ම පෙර ජීවිතේ ලස්සන මිනිස්සෙක්. නමුත් ඒ මිනිස්සයා සීලෙන් දුර්වලභාවයට පත්වීම නිසා අන්න සතර අපායට වැටුණා. එහෙනම් මේ සතර අපායේ බිය දකිමින්මයි අපි සීලය තුළ ශක්තිමත් වෙන්න ඕනේ පිංගතුනි. මොකද ලෝකයාට බයෙන්නේ මේ සිල් සමාදන් වෙන. ලෝකයාට අපිට කරන්න දෙයක් නැහැ. ලෝකයා වුණනම් අපිට චෝදනා කරා ඊට වඩා දෙයක් කරන්න බෑ. මොකද ජූරිය කියන කාරණය, තීන්දුව විනිශ්චය කියන කාරණය තමා තුළයි සකස් වෙන්නේ පිංගතුනි. තමා තුළ සකස් වෙන්නා වූ ජූරියට, තමා තුළ සකස් වෙන්නා වූ විනිශ්චයටයි තමා බය වෙන්න ඕනේ. බුදුරජාන් වහන්සේ දේශනා කරනවා තමා තුළ ජූරි සභකෙන් 5 දෙනෙක් ඉන්නවා කියලා. මේ 5 දෙනා කොයිම වෙලාවකවත් එකම පේලියේ වාඩි වෙලා නැහැ පිංගතුනි. එක්කෙනයි හැම වෙලාවම බාහිරට පේන්නේ. මේ ජූරි සභකෙන් 5 දෙනා තමයි පස්ස වේදනා සංඥා සංකාර විඥාන කියන ජූරි සභිකයෝ 5 දෙනා. පස්සේ කියන ජූරි සභිකයා වාඩි වෙනවා. එයා නැකිට්ටට පස්සේ වේදනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. වේදනාව කියන ජූරි සභිකයා නැකිට්ටට පස්සේ සංඥාව හඳුනා ගැනීම කියන ජූරි සභිකයා වාඩි වෙනවා. සංඥාව කියන ජූරි සභිකයා නැකිට්ටට පස්සේ සංස්කාර චේතනාව කියන ජූරි සභිකයා වාඩි වෙනවා. මේ සංස්කාර චේතනාව කියන ජූරි සභිකයා තමයි තීන්දුව ප්‍රකාශ කරන්න පිංගතුනි. සංස්කාර කියන ජූරි සභිකයා තීන්දුව ප්‍රකාශ කළා නැගිට්ටට පස්සේ විඥානය කියන ජූරි සභිකයා තීන්දුව ක්‍රියාත්මක භාවයට පත් කරනවා. එහෙනම් ජූරිය තියෙන්නේ තමා තුළයි. විනිශ්චය සකස් වෙන්නේ තමා තුළයි පිංගතුනි. එහෙමනම් තමා තුළ සකස් වෙන්නා වූ ජූරියටයි තමා බිය වෙන්න ඕනේ. මොකද අපේ සමාජයේ ජීවත් වෙච්ච මහත්ෙක් හිටියා, ප්‍රභු මහත්මෙක්. ඒ මහත්මයාගේ ජීවිතයේ කොතනකවත් පිංගතුනි වැරද්දක් පේන්න තිබ්බේ නැහැ. කොතනකවත් එයා සීලෙන් දුර්වලයි කියලා ලෝකයාට දකින්න තැනක් තිබ්බේ නැහැ. හරි වැදගත් ජීවිතයක් ගත කරලා මේ මහත්තයා මිය පරලව යනවා. මිය පරලව ගියාට පස්සේ එයාගේ දරුවෝ ඇවිල්ලා ස්වාමින් වහන්සේලාට කියනවා, හාමුදුරනේ අපේ තාත්තා රෑට සුදු සරමක් කමිසයක් ඇඳලා අපේ දොරකඩ ඉන්නවා අපි හීනෙන් දැක්ක කියලා. තව දරුවෙක් කියනවා, අපේ තාත්තා සුදු සරමක් කමිසයක් ඇඳලා අපේ වත්තේ ඇවිදිනවා අපි හීනෙන් දැක්ක කියලා. නමුත් මේ සෑම දෙයක්ම රෑ රාත්‍රියේ දැක්කා වූ සීනයන් පමණක්මයි පිංගතුනි. අපි දන්නේ එක්තරා ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා, මේ මැරිච්ච මහත්මයා නැවත ඉපදුනේ කොහෙද කියලා. ඒ වෙලාවේ ස්වාමින් වහන්සේට අරමුණු වෙනවලු විශාල ජල තටාකයක්. ඒ ජල තටාකයේ උන්වහන්සේට අවශ්‍ය නම් මීටර් 100ක් විශාලයට දකින්න, උන්වහන්සේට මීටර් 100ක් විශාලයට ඒක දකින්න පුළුවන්. මීටර් 1000ක් විශාලයට දකින්න ඕන නම් මීටර් 1000ක් විශාලයට ඒක දකින්න පුළුවන්. මේ ජල තටාකයේ තියෙන ජලය කළුම කළු පැහැයක් ගන්නවා, අපුල කළු පැහැයක් ගන්නවා කියනවා. පිටකොටුවේ වැස්ස වෙලාවට කාණු උතුරලා යනකොට තියෙන අපුල කළු පැහැයක් තින්නේ, මේ අපුල කළු පැහැෙන් තමයි මේ ජලය පිරලා තිබිලා තියෙන්නේ. ඔබ හිතන්න මේ ජල තටාකය අපි ගින්දර දාලා රත් කරනවා කියලා. එතකොට මොකද්ද වෙන්නේ? මුලින්ම දුම නගිනවා පිංගතුනි. තව තව ගින්දර දාලා රත් කරනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට ජෑම් ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට දෙහි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා. තව තව ගින්දර දාලා රත් කරනකොට බෙලි ගෙඩි ප්‍රමාණයට බුබුලු නගිනවා පිංගතුනි. දැන් මේ ස්වාමින් වහන්සේ දකින්නේ බෙලි ගෙඩි ප්‍රමාණයට ගොජ ගොජ ගාලා උතුරන අර ජල තටාකයයි පිංගතුනි. මොකක්ද උන්වහන්සේ මේ දකින්නේ? ලොහ කුඹු නිරයයි පිංගතුනි. එනම් බලන්න දැන් ප්‍රමේ ප්‍රභු මහත්තයා ලොහකුඹු නිරේ උප්පත්තිය සකස් කරගෙන තියෙනවා. දැන් හරි ප්‍රශ්නයක්. නමුත් ස්වාමීන් වහන්සේට ප්‍රශ්නයක් නෑ. උන්වහන්සේ මේක දැකලා තියෙන උතුම් සමාධියේ. නමුත් එහෙමනම් ඉන්පස්සේ ස්වාමීන් වහන්සේ හොයලා තිනවා මේ මහත්තයාට ප්‍රකට ජීවිතයක් තිබ්බා වගේම අප්‍රකට ජීවිතයකුත් තිබ්බද කියලා. මෙන්න මේක වර්තමාන සමාජයට ගොඩාක් වටිනවා පිංගතුනි. මොකද සමහර පිංගතුල්ලාට මේ ප්‍රකට සහ අප්‍රකට කියලා ජීවිත දෙකක් තියෙනවා. ප්‍රකට ජීවිතේ තමයි ලෝකයාට පේන්නේ. අප්‍රකට ජීවිතේ සැඟවිලයි තියෙන්නේ පිංගතුනි. නමුත් මේ සාමින් වහන්සේලා හොයලා තියෙනවා මේ මහත්තයාට අප්‍රකට ජීවිතයක් තිබ්බද කියලා. අන්න හොයාගෙන යනකොට පේනවා මේ මහත්තයාට අප්‍රකට ජීවිතයක් තිබිලා තියෙනවා. ඒ අප්‍රකට ජීවිතේදී ආ දැඩි ආකාරයෙන් කාමයේ වරදවා හැසිරිච්ච කෙනෙක්, දැඩි ආකාරයෙන් යంత్ర මන්ත්‍ර ගුරුකම් කරලා අනුන්ගේ දියුණුව නතර කරන්න උත්සාහ ගත්ත කෙනෙක්, එනං ඉන්න තැන සාධාරණද අසාධාරණද? සාධාරණයි. ලෝකයා රැවටුණාද? තමාමයි රැවටුනේ පිංහතුනි. එනම් තමා තුළයි ජූරිය තියෙන්නේ. තමා තුළයි විනිශ්්‍යය සකස් වෙන්නේ. තමා තුළ සකස් වෙන්න වූ විනිශ්්‍යයටයි ජූරියටයි අපි බියවෙන්න ඕන පිංහතුනි. එනිසා ඒ තමා තුළ සකස් වෙන්න වූ ජූරිය කරේ බිය ඇති කරගෙන සීලය තුළ ශක්තිමත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. තුන්වෙනි කාරණය පංච උපාදානස්කන්දේ අනිත්‍ය භාවය පිංහතුනි. පංච උපාදානස්කන්දය කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ මේ රූප වේදනා සංඥා සංකාර විඤ්ඤාණ කියන කාරණා පහ. මේ පංච උපාදානස්කන්දේ මුල්ම උපාදානස්කන්දේ මොකද්ද? රූප උපාදානස්කන්දේ. රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසායි වේදනා සංඥා සංකාර විඤ්ඤාණයන් අපි සකස් කරගන්නේ. යම් හේකින් අපි රූපය කෙරෙහි තියෙන තෘෂ්ණාව සින්දද නැති කළාද වේදනා සංඥා සංකාර විඤ්ඤාණ පිළිබඳ ප්‍රශ්නයක් මතුවෙන්නේ නැහැ. දැන් බලන්න ලෝකේ කොතන හරි රහතන් වහන්සේ නමක් වැඩ ඉන්නවා නම් ඒ රහතන් වහන්සේටත් ඇහක් තියෙනවා. ඒ රහතන් වහන්සේ ඇහෙන් රූප දකිනවා. රහතන් වහන්සේටත් කනක් තියෙනවා. රහතන් වහන්සේත් කනෙන් ශබ්ද අහනවා. ඒතකොට ඇසුණා දැක්කා කියලා කියන්නේ මොකද්ද? පස්සේ. පස්සේ කියන්නේ මොකද්ද? කාරණා තුනක එකතුව. මොකද්ද කාරණා තුන? අධ්‍යාත්මික රූපයත්, බාහිර රූපයත්, විඥානයත් තුන එකතු වුණා පස්සේ. පස්සේ සිද්ධ වෙන තැනදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. රහතන් වහන්සේ තුළ පස්සේ සිද්ධ වෙනවා. සිද්ධ වෙන තැනදිම රහතන් වහන්සේ අනිත්‍යයි කියලා දකිනවා. මොකද එයා චතුරාර්ය සත්‍ය අවබෝධ කරන වෙලාවේ ඥාන දර්ශන තුලින් රූපේ අනිත්‍යභාවය දැක්කා. එනිසා ඕනෑම රූපයක් පස්සේ ළඟදිම අනිත්‍යයි කියලා දකින්න රහතන් වහන්සේ දක්ෂයි. එනම් පස්සේ අනිත්‍යයි කියලා දැක්කනම් වේදනාවක් සකස් වෙනවද? වේදනාවක් නැත්තම් සංඥාවක් චේතනාවක් විඥානයක් සකස් වෙනවද? පංච උපාදානස්කන්ධයක් සකස් වෙන්නේ නැහැ පිංගතුනි. එහෙනම් මෙතන රූපස්කන්ධය කෙරෙහි තියෙන තෘෂ්ණාව නිසාමයි අපි වේදනා සංඥා සංකාර විඥානන් සකස් කරගන්නේ. ඒ නිසා බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී දේශනා කරනවා මේ රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා. රූපේම අනිත්‍ය. මොකද රූපයටමයි අපි බැඳිලා යන්නේ පිංගතුනි. දැන් අපි චිරාත් කාලයක් ජීවත් වෙලා කවදා හරි මැරෙන වෙලාවට අවසාන චුතිසිත සකස් වෙනවා. මේ අවසාන චුතිසිත සකස් වෙන්නේ මනෝ විඥානයක් හැටියට පිංගතුනි. මනෝ විඥානයක් හැටියට සකස් වෙන චුතිසිත මොකක් හෝ රූපයක් උපාදානය වෙලයි සකස් වෙන්නේ. දැන් ඔබලා ඔබේ දුවා දරුවන්ට දැඩි විදියට ආදරය කරනවා නම් මැරෙන වෙලාවෙ එකපාරට සිහිපත් වෙන්නේ දුවා දරුවෝ. දුවා දරුවෝ සිහිපත් වෙච්ච ගමන් ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. නැත්තම් ගේ ඉස්සරහා තියෙන ගහේ රුක් දෙවියෙක් වෙලා උප්පත්තිය ලබනවා. ඔබ මැරෙන වෙලාවේ ඔබට ගේ දොර ඉඩ කඩන්නම් එකපාරට සිහිපත් උනේ තෘෂ්ණාව ඇති උනේ ඒ ඉඩමේම පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් ප්‍රේතියෙක් වෙලා උප්පත්තිය ලබනවා. මැරෙන වෙලාවේ ඔබට කළා වූ පින්කමක් නම් සිහිපත් උනේ ඒ මොහොතේම ඔබ මනුස්ස දිව්‍ය ජීවිතයක් නැවත ලබනවා පින්වතුනි. උපාදානය පච්චයා භව. එනම් මේ රූපයටමයි අපි බැඳිලා යන්නේ පින්වතුනි. එනිසා මැරෙන වෙලාවේ මේ අවසාන චුතිසිතට ඉලක්ක වෙන රූපය අනිත්‍යයි කියලා දකින්න දක්ෂ වෙන්න ඕනේ. නමුත් මේ සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානකදී අපි තාම ඒකට දක්ෂ වෙලා නැහැ පිංගතුනි. එහෙනම් ඒක එච්චර ලේසි දෙයක් වෙන්න බෑ. අවසාන චුතිසිතට අරමුණු වෙන අවසාන රූපය අනිත්‍යයි කියලා දකින්න නම් එයා දීර්ඝ කාලයක් අනිත්‍ය සංඥා වඩපු කෙනෙක් වෙන්න ඕනේ. එනිසා රූපේම අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. බුදුරජාණන් වහන්සේ සතර සටිපට්ඨාන සූත්‍රයේදී කියනවා ආයතන හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. මේ ඇස කන නාසය දිව ශරීරයේ මනස හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. ආයිමත් බුදුරජාණන් වහන්සේ කියනවා සතර මහා ධාතු හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ හතර හැටියට. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා දෙතිස් කුණුපේ හැටියට කෙස් ලොම් නිය සම්දත් හැටියට මේ රූපේ අනිත්‍යභාවය දකින්න කියලා. තමන්ට අනිත්‍ය සංඥාව වැඩෙන්නේ යම්සේද කොයි ආකාරයෙන් හරි මේ රූපේ අනිත්‍යභාවය දකින්න. දැන් අපි කියමු ආයතන හැටියට මේ රූපේ අනිත්‍ය දකින්නවා කියලා. දැන් මේ ඇස කියන රූපයට හිත යොමු කරන්න. කරලා මේ ඇසේ අනිත්‍යභාවය නුවණින් දකින්න. ඇසේ අනිත්‍යභාවය නුවණින් දකිද්දී බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා ඔබ ඔබේ අම්මාගේ මව් කුසට යන්න කියලා. ඔබේ අම්මාගේ මව් කුසේ ගර්භාෂ කුටිය අතපය වකුටු කරගෙන ඒ ඉර වෙලා හිටියේ කලල රූපේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ලේ සැරව තැවරිලා රතු පාට වෙලා වැහිලා තියෙන ඒ ඇසේ ස්වභාවය නුවණින් දකින්න. ඒ කලල රූපේට සති 3ක් මාස 3ක් මාස 6ක් මාස 9ක් යද්දී ඒ කලල රූපේ ඇසේ ස්වභාවය ලේ මුත්‍රා වලින් ලේ සැරව වලින් වට වෙලා රතු පාට වෙලා වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ශල්‍යාගාරෙදි Taman ලෝකෙට බිහි වෙන වෙලාවේ අර ශල්‍යාගාරයේ හෙදිය ඔබේ කිරිකැටි කකුල් දෙකෙන් ඔසවලා ගැනීමදී ලේ සැරව තැවරුණේ රතු පාට වැහිලා තියෙන ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියනවා. ළමා කාලේ ගත කරනකොට තරුණ කාලේ ගත කරනකොට වැඩිවියට පත් වෙනකොට මේ ඇසේ ස්වභාවය නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. මේ ඇස සුද ඇවිල්ලා තියෙනවා නුවණින් දකින්න. තමාගේම ඇස් දෙක අන්ධ වෙලා තියෙනවා නුවණින් දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මනසින් මැරෙන්න කියලා බුදුරජාණන් වහන්සේ කියනවා. ඒ මැරුණා වූ මල කඳේ තියෙන මල ඇස නුවණින් දකින්න කියනවා. ඒ මල කඳට දවසක් දෙකක් තුනක් හතරක් පහක් යද්දී ඒ මල කඳේ මල ඇස කුණු වෙලා නරක් වෙලා ඕජාව ගලනවා. නිලමැස්ස වසාගෙන මේ ඇස් දෙක කනවා නුවණින් දකින්න කියනවා. අවසානයේදී මේ දේහය ගිහිලා සුසාන භූමියට දාලා ගිනි තියනකොට මේ ඇස් දෙක ගිනි ගොඩක් වෙනවා මනසින් දකින්න කියනවා. අවසානයේ මේ ඇස් දෙක මහ පොළවට පස් වෙනවා මනසින් දකින්න කියලා කියනවා. මං ඔබෙන් ඇහුවොත් ඔබට ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියද කියලා ඔබ මොකද්ද කියන්නේ? මට ආච්චි කෙනෙක් 100 කෙනෙක් හිටියා කියලයි. මං ඇහුවොත් ඒ ආච්චිට 100ට ඇස් දෙකක් තිබුණාද කියලා ඔබ මොකද්ද කියන්නේ? ආච්චිට 100ට ඇස් දෙකක් තිබුණා කියලයි ඔබ කියන්නේ. මං ඇහුවොත් ඒ ආච්චිගේ ඇස් දෙක මේ වෙලාවේ කොතනද තියෙන්නේ කියලා ඔබ මොකද්ද කියන්නේ? මහ පොළොවට පස් වෙලා ඒ ඇස් දෙක තියෙන්නේ. ආච්චිටත් මේ වගේ රූපයක් තිබ්බා, මේ රූපය ආච්චිගේ මේ වෙලාවේ කොහෙද කියලා ඇහුවොත් ඒ රූපය මහ පොළොවට පස් වෙලායි තියෙන්නේ. එහෙනම් බලන්න ආච්චිගේ ඇස් දෙක අයිති උනේ මහ පොළොවේ පසටමයි. ආච්චිගේ රූපය අයිති උනේ මහ පොළොවේ පසටමයි. මහ පොළොවේ පසට අයිති වෙන ඇස් දෙකක් උදෙසා රූපයක් උදෙසා ඒ ආච්චි කොච්චර අකුසල් කරගන්න නැද්ද? ඒ ඇහැ නිත්‍ය වශයෙන් ගනිමින්, ඒ රූපය නිත්‍ය වශයෙන් ගනිමින්, මගේ කරගනිමින් ඒ රූපය ඒ ඇස නිසා ඒ ආච්චි කොච්චර අකුසල් සිද්ධ කරගන්න නැද්ද? නමුත් අවසානයේ ආස ඇවිති මහ පොළවේ පසටයි පිංගතුනේ. අවසානයේ රූපය අයිති උනේ මහ පොළවේ පසටයි. එනං ඔබ ඇස් දෙක පියාගෙන නුවණින් දකින්න, ඔබේ මේ ඇස් දෙක ඔබ කොච්චර ලස්සන කළත් මගේ කරගෙන ජීවත් වුණත් මේ ඇස් දෙක කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. මේ රූපය ඔබ කොච්චර මගේ කරගෙන පෝෂණය කළත් මේ රූපය කවදා හරි අයිති වෙන්නේ මහ පොළවේ පසටමයි. එහෙමනම් මහ පොළවේ පසට අයිති වෙන ඇස් දෙකක් නිසා රූපයක් නිසා මුලින්ම මම අකුසල් රැස් කරගන්නේ නැහැ කියන තැනට එන්න. එහෙම ඇවිල්ලා ඊට පස්සේ මේ රූපයේ අනිත්‍යභාවය දකින්න. ඇසේ අනිත්‍යභාවය දැක්ක වගේම මේ කනේ නාසයේ දිවේ ශරීරයේ මනසේ අනිත්‍යභාවය දකින්න. ඊළඟට සතර මහා ධාතු හැටියට මේක දකින්න. පඨවි ආපෝ තේජෝ වායෝ. ඇස් දෙක පියාගෙන ඔබ දක්ෂ වෙන්න මස් ගොඩක් කරලා මේ ජීවිතය දකින්න. ඇටකටු ගොඩක් සම් ගොඩක් කරලා මේ ජීවිතය දකින්න දක්ෂ වෙන්න. ඇස් දෙක පියාගෙන ලේ සැරව සෙම්සොටු ගොඩක් කරලා මේ රූපය දකින්න දක්ෂ වෙන්න. සතර මහා ධාතු හැටියට දකින්න. කෙස් ලොම් නිය සම්දත් හැටියට කොටස් 32ක් කරලා මේ ජීවිතේ දකින්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මොකද රූපයටමයි සත්වයා බැඳිලා යන්නේ. මේ ඇසටමයි සත්වයා බැඳිලා යන්නේ. මේ ඇසෙන් දකින්නා වූ රූපයන්ටමයි සත්වයා බැඳිලා යන්නේ. එනිසා රූපයම විදර්ශනා නුවණට ගන්න. දැන් මෙතන මේ ස්වාමීන් වහන්සේ ඔබලාට බණ කිව්වා, ඔබලා බණ ඇහුවා, ඔබලා හිතන්නේ තව මොහොතකින් මේ ස්වාමීන් වහන්සේ අපවත් වෙනවා කියලා. ස්වාමීන් වහන්සේ අපවත් වුණොත් ගිහි පිංගතුල්ලා මොකද කරන්නේ? දරසෑයක් හදලා මේ දේහය ගිනි තියාවි, රූපය ගිනි තියාවි. මම මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ මේ හාමුදුරුවන්ගේ ඇහැ කියලයි. මම මේ මොකද්ද කියලා ඇහුවොත් ඔබ කියන්නේ මේ හාමුදුරුවන්ගේ කන කියලයි. නමුත් මේ හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරය මනස දැන් අර දර සෑයට දාලා ගිනි ගන්නවා. හාමුදුරුවන්ගේ ඇසයි ගිනි ගන්නේ, කන නාසය දිව ශරීරයයි මනසයි ගිනි ගන්නේ. ඔබ ඒ ගින්දරට හාමුදුරුවෝ කියලා කියනවාද? මොකද හාමුදුරුවෝයි ගිනි ගන්නේ, හාමුදුරුවන්ගේ ඇස කන නාසයයි ගිනි ගන්නේ. නමුත් ඒ ගින්දරට ඔබ හාමුදුරුවෝ කියන්නේ, ඔබ කියන්නේ තේජෝ ධාතුව කියලා. දැන් හාමුදුරුවන්ගේ ශරීරයට මේ ගින්න ඇවිලෙන්නේ හාමුදුරුවන්ගේ මස් වලට තියෙන තෙල් ඇවිලි ඇවිලි තෙල් මතුවෙවි මතුවෙවි ගින්දර ආවුලන්නේ. ඒ මතුවෙන්නා වූ තෙලට ඔබ හාමුදුරුවෝ කියනවාද? ඔබ කියන්නේ ආපෝ ධාතුව කියලයි. හාමුදුරුවෝ ගිනි ගනිමින් ගිනි ගනිමින් දුන් ජාලාවක් නගිනවා. ඒ දුමට ඔබ හාමුදුරුවෝ කියනවාද ඔබ කියන්නේ වායෝධාතුව කියලයි. අවසානයේ හාමුදුරුවෝ ගිනි අරගෙන ගිනි අරගෙන ඉවර වෙලා අලු ටිකක් ඇට ටිකක් මෙතන ඉතුරු වෙනවා. ඒ අලු ටිකට ඇට ටිකට ඔබ හාමුදුරුවෝ කියනවාද ඔබ කියන්නේ පටවිය කියලයි. එනම් බලන්න හාමුදුරුවන්ගේ ඇස කන නාසය දිව ශරීරයේ මනස එක මොහොතින් ගින්දර බවට තෙල් බවට අලු බවට පස් බවට පත් වුණා. මොකක්ද මේ ඔබ දැක්කේ? රූපයේ අනිත්‍යභාවය. රූපයේ අනිත්‍යභාවය මේ ඇස ඒසා වේගයෙන් ගින්දර බවට පත් වෙනවා. මේ ඇස ඒසා වේගයෙන් අලු බවට දුම් බවට පස් බවට පස් වෙනවා. මේ රූපයේ අනිත්‍යභාවයයි අපි දැක්කේ පිංගතුණි. ඇස අනිත්‍ය වෙලා ගින්දර බවට පත් වුණා. ගින්දර කියන රූපයත් අනිත්‍ය වෙනවා. ගින්දර වලින් ජල වාෂ්ප හැදෙනවා. ජල වාෂ්පෙන් වලාකුළු හැදෙනවා. වලාකුළු වලින් වැස්ස හැදෙනවා. වැස්සෙන් ගංගා එළදොල හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපයේ අනිත්‍යභාවයයි. අවසානයේ පිච්චිලා ඇට ටික අලු ටික මෙතන ඉතුරු වෙනවා. ඒක පසට එකතු වෙනවා. පසෙන් පොහොර වෙනවා. පොහොරෙන් ගස්වැල් හැදෙනවා. ගස්වැලින් පළ හැදෙනවා. මොකක්ද මේ දකින්නේ? රූපයේ අනිත්‍යභාවයයි පිංගතුණි. එහෙනම් බලන්න මේසා වේගකින් අනිත්‍ය භාවයට පත්වෙන රූපේකුයි මගේ කරගෙන අපි ජීවත් වෙන්නේ. එනිසා නිරේතුරුවම මේ රූපයේ අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙන්න. මොකද රූපයටමයි සත්වයා බැඳිලා යන්නේ පිංගතුණි. එනිසා නිරේතුරුවම ආයතන හැටියට සතර මහා ධාතු හැටියට දෙතිස් කුණුපේ හැටියට මේ රූපයේ අනිත්‍ය භාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඔබ දක්ෂ වෙන්න ඕනේ මහ පොළවේ පස් ගොඩක් කරලා මේ රූපය දකින්න. ඒක තමයි යථාර්ථය. ඇස කන දිව ශරීරයේ නාසය වශයෙන් මේ සතර මහා ධාතු හැටියට මේ රූපය දකින්න ඔබ දක්ෂ වෙන්න ඕනේ. එතන තමයි රූපයේ අනිත්‍යභාවය කියන්නේ. එහෙනම් තෙරුවන් කෙරේ අතල සද්ධාව ඇති කරගන්න, ඊළඟට සීලය ආර සීලයක් හැටියට වඩන්න, ඊළඟට රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ඊළඟට තවත් එක කාරණයක් මම මතක් කරනවා. මොකද අපේ පින්තුල්ලා තුල විශාල විශ්වාසයක් තියෙනවා පින් කළොත් සුගතියට යනවා කියලා. පව් කළොත් දුගතියට යනවා කියලා. නමුත් බුදුරජාණන් වහන්සේ කොතනකවත් කියලා නැහැ පින්තුණී පින් කළොත් සුගතියට යනවා, පව් කළොත් දුගතියට යනවා කියලා. බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ උපාදාන පච්චයා බව. උපාදානයේ සකස් කරන්නේ කවුද? තුෂ්ණා පච්චයා උපාදාන. දැන් එක මහත්යෙක් ජීවත් වුණා. ඒ මහත්යා කෝටිපති මහත්යෙක්. හැම පසළොස්වක පෝය දාටම විශාල පිරිසකට දන් දුන්නා. පන්සල් වෙහෙර විහාර හදලා දුන්නා. සුදු ඇඳුමක් ඇන්දේ මත් වතුර ටිකක් සිගරට් එකක් කවදාක්වත් බිව්වේ නැහැ. මේ මහත්යා මෙහෙම පරමාදර්ශී ජීවිතයක් ගත කරලා මිය පරලව යනවා පිංගතුනි. දැන් එයාගේ පාංශකූල වෙලාව. පාංශකූලෙට ගමේ පන්සල් වල නායක ස්වාමින් වහන්සේලා වැඩම කරලා අනුශාසනා කරනවා. මේ අනුශාසනාවේදී පන්සලේ නායක ස්වාමින් වහන්සේ කියනවා මේ මහත්යාට පින් අවශ්‍ය නැහැ. මෙයාට පාංශකූලයක් හත් දවසේ දානයක් තුන් මාසේ දානයක් අවශ්‍ය නැහැ. ඒ තරමටම මෙයා පින් කරගත්තා. මෙයා මැරිලා දෙවියෙක් මිසක් වෙන කෙනෙක් නම් වෙන්නේ නැහැ කිව්වා. එතන හිටපු ගිහි මහත්තයා ගිහි ගුණකතනයක් කරමින් කිව්වේ මොකද්ද? මේ බිමින් යන කූඹියෙක්ගෙන් ඇහුවොත් මේ මහත්තයාගෙන් වරදක් වෙලා තියෙනවද කියලා. කූඹියා කියයි කිව්වා වරදක් වෙලා නැහැ කියලා. ඒ කියන්නේ කූඹියෙක්ටත් වරදක් කරලා එහෙනම් දැන් මේ මහත්තයා කොහෙද ඉපදෙන්න ඕනේ? සුගතියේ දෙවියෙක් වෙලාමයි. නමුත් අපි දන්න සාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කළ බල්ලා තියෙනවා මේ මැරිච්ච මහත්තයා නැවත ඉපදුනේ කොතනද කියලා. ඒ වෙලාවේ සාමින් වහන්සේ දකින්වලු ඒ මහත්තයාට අයිතිව තිබුණු කෝටි ගාණක් වටිනා හිස් ඉඩමක කම්බුලට අත තියාගත්ත පරදත්ත රූප ජීවී ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබලා තියෙනවා. මොකද්ද මැරෙන වෙලාවේ උපාදානය වෙලා තියෙන පිනද? ඉඩකඩම් උපාදානය උනේ. පින උපාදානය වුණා නම් දෙවියෙක්. හරි. නමුත් පින නෙමේ උපාදානය උනේ. තුෂ්ණාපච්චයා වැඩියෙන්ම තුෂ්ණාව තිබ්බේ ඉඩකඩම් කෙරේ. මරණ වේලාවේ ඉඩකඩම් කෙරේ තමයි තුෂ්ණාව සකස් වුනේ. අන්නේ ඉඩමේම පරදත්ත රූප ජීවි ප්‍රේතෙක් හැටියට උප්පත්තිය ලැබෙනවා. තව අම්මා කෙනෙක් හිටිය ඈත ගම්මානෙක. එයා අවුරුදු 50ක් දන් දුන්න අම්මා කෙනෙක්. අවුරුදු 50ක් දන් දීලා තියෙනවා. ඒ වගේම සිල්පදපා හැකිතා ආරක්ෂා කරගත් අම්මා කෙනෙක්. මේ අම්මට දරුවන් අට දෙනෙක් වගේ හිටිය. මේ දරුවන් අට දෙනාගෙන් බාල දරුවෝම තුන් දෙනා ගෑනු දරුවෝ. මේ ගෑනු දරුවෝ තුන් දෙනාම කසාද බැඳලා හිටියේ නෑ. අම්ම මිය යනවා. අම්ම මිය ගිහිල්ලා ඒ නිවසේම පරදත්ත රූප ජීවී ප්‍රේතියක් වෙලා උපදිනවා. අවුරුදු 50ක් දන් දීලා. දැන් මොකක්ද උනේ? මැරෙන වෙලාවේ කාවද මේ උපාදානිය උනේ? කසාද බැඳේ නැති ගෑනු දරුවෝ තුන් දෙනා. අම්ම කෙනෙකුට කවදාක්වත් ගෑනු දරුවෝ තුන් දෙනෙක් කසාද බැඳලා නැත්තම් ඒ දරුවා අමතක කරලා S2 පියා ගන්න බෑ. එම කරන්න නම් ශක්තිමත් විදියට අනිත්‍ය සංඥා වඩපු කෙනෙක් වෙන්න ඕනේ. නමුත් මේ අම්මට කල්යාණ මිත්‍ර ආශ්‍රය ලැබුණේ නැහැ. ඒ නිසා මේ ධර්මයට ඇහිලා තිබෙන්නේ නැහැ. එයා මැරෙන වෙලාවේ දරුව උපාදානීය වෙලා ඒ නිවසේම පරදත්ත රූප ජීවි ප්‍රේතියක් වෙලා උප්පත්තිය ලබනවා. පරදත්ත රූප ජීවි ප්‍රේතයා ප්‍රේතිය කියන්නේ පිංගතුනේ ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා. මොකද ප්‍රේත ලෝකය කියන්නේ හරි අපුල තැනක්. අකුසල් වැඩි වෙන්න අකුසල් වැඩි වෙන්න ප්‍රේතයාගේ විකෘතීන් වැඩි පිංගතුනේ. මේ විකෘතීන්ගෙන් බර වෙච්ච ප්‍රේත ලෝකයේ ඉන්න ඉහළම ප්‍රේතයා තමයි පරදත්ත රූප ජීවි ප්‍රේතයා. පරදත්ත රූප ජීවි ප්‍රේතියක් කියන්නේ අලුත් සුදුසාරියක් සුදු හැට්ටයක් ඇඳලා කොණ්ඩේ කඩාගෙන ඉන්න ගෘප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතියක්. පරදත්ත රූප ජීවි ප්‍රේතේ කියන්නේ අලුත් සුදුසරමක් කමිසයක් ඇඳලා ගෘප්ත මුහුණක් තියෙන කෙනෙක් දකින්න ඒ පරදත්ත රූප ජීවි ප්‍රේතේ. හොඳට ඇඳුම් ලැබිලා තියෙනවා. හොඳ විකෘති නැති ශරීරයක් ලැබිලා තියෙනවා. ආහාර පාන ලැබිලා තියෙනවා. ඇයි කළා වූ පින ඇවිල්ලා විපාක දුන්නා. මොකද මේ හැම කෙනෙක්ම පින් කරපු අය. පින ඇවිල්ලා ඇතෙන්ට විපාක දෙනවා. නමුත් තෘෂ්ණා පච්චයා උපාදානං ඊට අදාළව ප්‍රේත ලෝකයේ උප්පත්තිය ලැබනවා පින්වතුනි. එහෙනම් අපි එකක් හිතන්න ඕනේ. පින් කරලා විතරක් මේකෙන් ගැලවෙන්න නම් හිතන්න එපා. ඒක නම් කවදාකවත් සිද්ධ වෙන්නේ නැහැ. මොකද වර්තමාන සමාජයේ ගොඩාක් දේවල් මගේ කරගෙන අයිති කරන් ඉන්නවා. තව අයිති කරගන්න ගොඩාක් බලාපොරොත්තු ඇති කරගෙන ඉන්නවා. එහෙනම් මැරෙන වෙලාවේ මේ ගොඩ අපිට අතහැරෙන්නේ නැහැ පිංගතුනේ. මේක අතහැරෙන්න නම් අපි අනිත්‍ය සංඥාව හොඳින් වඩලා තියෙන්න ඕනේ. ඒ නිසා හැකිතාක් පිංකම් සිද්ධ කරන්න. පන්සලට ආරන්නේට ගිහිල්ලා හැකිතාක් පිංකම් සිද්ධ කරන්න. සිද්ධ කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය එක පැත්තකින් දකින්න. භවයට බැඳෙන්න එපා. අනිත් පැත්තෙන් රූපය විදර්ශනාවට ලක් කරමින් අනිත්‍ය සංඥාව නිරතුරුවම පුහුණු වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. බුදුරජාණන් වහන්සේ කියනවා මරණය කියන කාරණය නිරතුරුවම ජීවිතේ කිට්ටුවට ගන්න කියලා. මොකද අපි හැම වෙලාවම මරණය ඈතට දාන අපි මරණය ගැන හිතන්න කැමති නෑ පිංගතුනේ. අපි තමා තුලින් නිරතුරුව දවසට විනාඩි 5ක්වත් හිතන්න. අනේ මම මැරුණාට පස්සේ මට මොකක්ද වෙන්නේ කියන කාරණේ මොහොතක් හිතන්න. මැරුණාට පස්සේ මං නැවත කොහේ උපතක් ලබයිද කියන කාරණේ මොහොතක් හිතන්න. තමන්ගේ මැරුණේ ආච්චි සීය අම්මා තාත්තා කොහේ ඉපදිලා ඇද්ද කියලා මේ උපාදාන පත්‍යා භවෝ කියන ධර්මතාවය යටතේ කොහේ ඉපදිලා ඇද්ද කියලා නුවණින් දකින්න. බුදුරජාන් වහන්සේ දේශනා කරන මේ අතින් නියසිලට ගන්නා වූ පස් ප්‍රමාණයයි සුගතිගාමි වෙන්නේ කියන ධර්මතාවය තුල ඉඳලා මගේ ඥාතියා කොහේ ඉපදිලා ඇද්ද කියලා නුවණින් දකින්න. තමා මැරුණාට පස්සේ කොහේ ඉපදෙයිද කියන කාරණේ නුවණින් දකින්න. දකිමින් මරණය ජීවිතේ කිට්ටුවට ගන්න පිංගතුනි. මොකද අපි කැමති නෑ මරණය ජීවිතේ කිට්ටුවට ගන්න. බුදුරජාණන් වහන්සේ කියනවා මේ ආස්වාසයේ ඉහළට අරන් පල්ලෙහාට එනකොට මරණය කියලා දකින්න කියලා. ආස්වාසයේ ඉහළට ගන්නකොට ජීවිතේ කියලා දකිනවා, පල්ලෙහාට එනකොට මරණය කියලා දකිනවා. මේ ආස්වාසයත් ප්‍රාස්වාසයත් අතර තියෙන පරතරය තමයි ජීවිතයත් මරණයත් අතර තියෙන පරතරය. එනිසා නිරේතුරුවම මරණය ජීවිතේ කිට්ටුවට ගන්න. මරණය ජීවිතෙන් ඈතට දාන්න ඈතට දාන්න අපි ධර්මයෙන් ඈතට යනවා. මරණය ජීවිතේ කිට්ටුවට ගන්න කිට්ටුවට ගන්න අපි ධර්මයට තව තවත් ලං වෙනවා පිංගතුනි. එනිසා නිරේතුරුවම කමඨහනක් හැටියට දවසට විනාඩි 5ක්වත් හිතන්න මට මැරුණාට පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණය. ජීවිතේ සැලසුම් කරනවා වගේ, ජීවිතේ අනාගත බලාපොරොත්තු කරා යනවා වගේ, මරණයෙන් පස්සේ මොකක්ද වෙන්නේ කියන කාරණයත් දිනපතා මොහොතක් හිතන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. එනිසා හැකිතාක් පින්කම් සිද්ධ කරන්න. පන්සලට ආරන්නේට ගිහිලා සාමින් වහන්සේලා ඇසුර ලැබමින් හැකිතාක් පින්කම් සිද්ධ කරමින් පිනේ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකිනවා වගේම රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. ආයිමත් බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පිංගතුනි, මේ පින කියන්නේ ගින්දරක් කියලා. පින කියන්නේ ගින්දරක් කියලායි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ. මොකද ගින්දර අපිට නැතුව බැහැ. නමුත් ගින්දර විසින්ම අපිව විනාශ කළ දාන්නත් පුළුවන්. පිනත් අන්න එහෙම දෙයක් තමයි. පින තමයි සැපය කියන්නේ. මේ පින නැතුව අපිට ජීවත් වෙන්න බැහැ. නමුත් මේ පින විසින්ම අපිව විනාශය කරා අරන් දාලා යන්නත් පුළුවන් පිංගතුනි. ඔබ මේ ජීවිතේ මේ ලබන ආයුෂ වර්ණය සැපය බලය කියන්නේ ඔබම රැස් කළා වූ පෙන පිනමයි. දැන් මේ රටේ ජීවත් වෙන ප්‍රභූ නෝන කෙනෙක් ඉන්නවා. ඒ ප්‍රභූ නෝන ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරුණා වූ කෙනෙක් පිංගතුනි. අපි දන්න ස්වාමින් වහන්සේ නමක් උතුම් සමාධියෙන් අරමුණු කරලා බල්ලා තියෙනවා මේ ප්‍රභූ නෝනා ගිය ජීවිතේ කවරෙද්ද කියලා. එයා තරුණ කාලේ සුදු වත දරාගෙන හිටපු කෙනෙක්. අවුරුදු 60 වගේ වයසේදී සුදු වත දරාගත්ත කෙනෙක්. ඒ කියන්නේ සීලය තුල ශක්තිමත් ජීවත් වෙලා. සීලය තුල ජීවත් වුණා නම් එයා දානය තුලත් ඉන්න ඇති. නමුත් ඒ සීලයයි දානයයි ඵලය නිසා ගිය ජීවිතේ මේ ජීවිතේ මේ රටේ ප්‍රභූ පවුලක දැරියක් වෙලා උපදිනවා. ප්‍රභූ තැනකින් විවාහයක් වෙනවා. දැන් එයා ආයුෂ වර්ණය සැපය බලයෙන් පිරීලා පිංගතුනි. තව තව රැස් කරන්න තව තව උපයා ගන්න මේව රැක ගන්න තමයි එයා දැන් ව්‍යායාමකේ දෙන්නේ. එයා ධර්මයේ තුල නැහැ. එයා හේතුඵල ධර්මයන් ගලපන්න දක්ෂ නැහැ. කල්යාණ මිත්‍රාශ්‍රයක් එයාට ලැබිලා නැහැ. එනිසා යම් හේකින් එයා හෙට දවසේ මිය පරලව ගියොත් එයා මේ රැස් කරගෙන ඉන්න ගොඩ යාට අතහැර ගන්න බෑ පිංගතුනි. ඒ කියන්නේ එයා වැටෙන්නේ සතර අපායටයි. එහෙනම් එයා සතර අපායට දැම්මේ කවුද? පින විසින්මයි. ඒකයි කියන්නේ පින කියන්නේ ගින්දරක් කියන කාරණේ. එනිසා ඔබලා මේ ජීවිතයේ මේ ආයුෂ වර්ණයේ සැපේ බලය කියන්නේ මොකද්ද? ඔබලා රැස් කළා වූ පිනමයි. එනිසා මේ රැස් කළා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය කාම ඡන්දයන් උදෙසා යොමු කරන්න එපා. සිල්පද බිඳීම උදෙසා යොමු කරගන්න එපා. එහෙම කළොත් පින ගින්දරක් බවටයි පත් වෙන්නේ පිංගතුනි. එනිසා ඔබ මේ ලැබුවා වූ ආයුෂ වර්ණයේ සැපේ බලය හැම මොහොතකම ආර්ය අෂ්ටාංගික මාර්ගයේ ගමන් කිරීම උදෙසාම යොමු කරගන්න. ආර්ය අෂ්ටාංගික මාර්ගය තුල ගමන් කළා ප්‍රඥාව කියන කාරණේ ඇති කරගැනීම උදෙසාම යොමු කරගන්න කියලයි බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ පිංගතුනි. ඒ වගේමයි ඔබ මේ ජීවිතයේදී මේ මොහොත කියන්නේ මේ සම්මා සම්බුද්ධ ශාසනයේ පිංගතුනි දීප්තිමත්ම අවස්ථාවක්. මොකද මේ දීප්තිය නැවත මේ සම්මා ගෞතම සම්මා සම්බුද්ධ ශාසනයේ මතුවෙන එකක් නෑ. මේ දීප්තිය කියන්නේ දීර්ඝකාලීනව පවතින දීප්තියක් නෙමේ පිංගතුනි. මේ ශාසනයේ දීප්තිය කියන්නේ නිවෙන්න ආසන්න පහනක තියෙන ආ වූ ආලෝකයයි අපි මේ දකින්නේ. පහන නිවෙන්න ලං වෙනකොට දීප්තිමත්ව පහනේ ආලෝකය වැඩි වෙනවා. එනම් මේ දීප්තිය කියන්නේ අපිට කරන අනතුරු හැඟවීමක්, ශාසනයේ වේගයෙන් අතුරුදහන් වෙනවා කියන අනතුරු හැඟවීමයි අපිට මේ කරන්නේ. එනම් මේ ශාසනයේ දීප්තිය කියන්නේ ඔබට ඇහෙනවා දාස් ගණන් ස්වාමින් වහන්සේලා චතුරාර්ය සත්‍ය දේශනා කරනවා, ආර්ය අෂ්ටාංගික මාර්ගය දේශනා කරනවා. එක දවසකට ධර්ම දේශනා 10 15 අපිට ඇහෙනවා මාධ්‍ය තුලින්. අප්‍රමාණ පින්කම් සිද්ධ වෙනවා ස්වාමින් වහන්සේලා මේ මාර්ගය තුල ශක්තිමත්ව ගමන් කරනවා. මේක මේ ශාසනයේ ශක්තිමත්ව තැනක් පිංගතුනි, දීප්තිමත් තැනක්. නමුත් මේ දීප්තිය తాවකාලික දීප්තියක්, නිවෙන්න ආසන්න පහනේ ආලෝකයයි මේ දීප්තිය. එනිසා අප්‍රමාදීභාවය කියන වචනේ අර්ථය වඩාත්ම ජීවිතයට එකතු කරගන්න ඕනේ අවස්ථාවක්. මොකද මේ වෙලාවේ නිරේතුරුවම මාර්යා දන්නවා පිංගතුනි ශාසනයේ දීප්තිමත් අවස්ථාවක් මේක කියලා. ඔබට මේ ජීවිතයේදී සෝවාන් ඵලයට පත් වෙන්න ඕනේ නම් මේක තමයි ඔබට ලැබෙන අවසාන අවස්ථාව. නැවත මේ සම්මා සම්බුද්ධ ශාසනයේ ඔබට මෙවැනි අවස්ථාවක් ලැබෙන්නේ නැහැ. නමුත් මාර්යා මේ බව හොඳින් දන්නවා. මාර්යා මේ බව හොඳින් දන්න නිසා පිංගතුනි මාර්යා ඔබ මේ වෙලාවේ කුසලයේ තුල කොටු කරන්නයි හදන්නේ. මොකද ඔබලා සියලු දෙනාම දැන් අකුසලය හඳුනනවා. එනිසා මාර්යාට ඔබලාව අකුසලයෙන් කොටු කරන්න බෑ පිංගතුනි. මොකද ඔබලා දැන් අකුසලය හඳුනනවා. එනිසා මාර්යා මේ මොහොතේ හදන්නේ ඔබලාව කුසලයේ තුල කොටු කරන්නයි. එනිසා මාර්යාගේ මේ තුරුම්පුව ඔබලා මේ මොහොතේ හඳුන ගන්න ඕනේ. මොකද සම්මා සම්බුද්ධ ශාසන ලක්ෂ ගානක් අපිට අහිමි වුණේ මාර්යා අපිව කුසලයේ තුල කොටු කරපු නිසාමයි. එනිසා අකුසලයෙන් බැහැර වුණා අකුසලයේ ඔබ හඳුනනවා මාර්යාට අකුසලයෙන් ඔබලාව කොටු කරන්න බෑ. එනම් මේ මොහොතේ මාර්යා ඔබලාව කුසලයේ තුල කොටු කරනවා. කුසලය කියන්නේ මොකද්ද? දානය, සීලය, සමාධිය, මෛත්‍රිය, පින්කම් මේවා තුල අපි කොටු කරනවා පිංගතුනි. මේවායේ ආස්වාදයට කොටු කරනවා. පින්කම් කරමින් ඒ ආස්වාදයේ තුල සතුටු වෙනවා. සිල් රකිමින් ඒ ආස්වාදය තුළ සතුට වෙනවා. දන් දෙමින් ඒ ආස්වාදය තුළ සතුට වෙනවා. මොකක්ද මේ භවයයි අපිට ලැබෙන්නේ? මොකද මාර්යා දන්නවා මේ ශාසනය තව අවුරුදු 200කින් අතුරුදහන් වෙලා යනවා කියලා. මේ ශාසනය අවුරුදු 200කින් අතුරුදහන් වුණාට පස්සේ ආයිමත් ධර්මයක් එන්න තව අවුරුදු 125ක්වත් යනවා පිංගතුනි. මොකද මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්න තව අවුරුදු 125ක්වත් යනවා. මනුෂ්‍යයාගේ පරමාශ අවුරුදු 80000යි කියන තැනදී මෛත්‍රී බුදුරජාණන් වහන්සේ පහළ වෙන්නේ කියලා අපේ බුදුරජාණන් වහන්සේ කියනවා. මනුෂ්‍යයාගේ අවුරුදු ආයුෂ අවුරුදු 80000ක් බවට පත් වෙන්න මේ ආයුෂ ගෙවි යන වේගය අනුව තව අවුරුදු 125ක්වත් යනවා. තව අවුරුදු 125ක් මාර්යාටයිති කාලයේ පිංගතුනේ. ධර්මයක් නැහැ, සංඝයා නැහැ, බුද්ධ කියන වචනයක් නැහැ. මේ 125ම මාර්යාගේ ලෝකය. ඒ නිසා මාර්යා හදන්නේ මේ ධර්මයේ සම්දිට්ඨිකව තීන මේ අවුරුදු 200 300දී ඔබලාව කුසලයේ තුල කොටු කරන්න. කුසලයේ තුල කොටු කරලා නැවත මිනිසෙක් බවට පත් කරන්න, නැවත දෙවියෙක් බවට පත් කරන්න. එහෙම පත් වෙලා ඔබ භවයේ නැවත උපතක් කරා ගියොත් පිංගතුනේ අනිවාර්යෙන්ම මාර්යාට අපි කොටු වුණා වෙනවා. මොකද මේ වෙලාවේ ලබා ගන්න තියෙන විදර්ශනා ඥානය අපි අතහැරලා දානවා. මේ වෙලාවෙත් අපි මාර්යා කොටු කරන කුසලයේ තුල කොටු කරනවා. ඒ නිසා හැකිතාක් පින්කම් කරන්න, හැකිතාක් සිල් සමාදන් වෙන්න, හැකිතාක් සමාධිය වඩන්න, මෛත්‍රිය වඩන්න, පින්කම් කරන්න, කරමින් ඒ සංස්කාරයන්ගේ අනිත්‍යභාවය දකින්න. මාර්යාට මේ මොහොතේ මේ ජීවිතේ කොටු වෙන්න යන්න එපා. ඔබ මේවැය ආස්වාදයේ ලැබුවොත්, මේවා තුලින් භවය ප්‍රාර්ථනා කළොත්, ඒ මාර්යා මේ ජීවිතෙත් ඔබලාව කොටු කළා කියන කාරණයයි සිද්ධ වෙන්නේ. ඒ නිසා හැකිතාක් පින්කම් සිද්ධ කරමින් සංස්කාරයන්ගේ අනිත්‍යභාවයම දකින්න, මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන චිත්තය ඇති කරගන්න, භවය කෙරෙහි තෘෂ්ණාව සකස් කරගන්න එපා පින්වතුනි. එහෙමනම් මම දැන් ඔබට මතක් කළා ඔබ ශ්‍රේෂ්ඨ උපතක් ලැබුවායි කියන කාරණේ. ඒ ශ්‍රේෂ්ඨ උපත, ශ්‍රේෂ්ඨ මරණ පහක් තියෙනවා ඔබට කෙලවර කරගන්න. ඒ ශ්‍රේෂ්ඨ මරණ පහ කරා යන ගමනේදී ඔබ දකින්න, ඔබට මේ ශ්‍රේෂ්ඨ උපත ලබා දුන්නේ තෙරුවන් කෙරෙහි සද්ධාවත්, සීලයක්, දානයක් කියන කාරණේ. ඒක දකිමින් ඊළඟට ඔබ විචිකිච්ඡාවෙන් මිදෙන්න, මේ ජීවිතේ සතර අපායෙන් මිදෙනවා කියන චිත්තය ඇති කරගන්න, පරමාදර්ශී චරිතනුව ඔබේ ජීවිතය ඔබ ගොඩනගා ගන්න, මාන්නයට ජීවිතයට එන්න ඉඩ දෙන්න එපා. තෙරුවන් කෙරෙහි අචල සද්ධාව ඇති කරගන්න, සීලය ආර සීලයක් හැටියට දකින්න, රූපේ අනිත්‍යභාවය දකිමින් ජීවත් වෙන්න. මේ කාරණා තුලින් තමා පරිපූර්ණ නම් තමා මේ ජීවිතේදී සතර අපායෙන් මිදෙන්න කැමති වෙන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. මම මෙතනින් ධර්ම දේශනාව සමාප්ත කරනවා. මම මේ දේශනා කළා වූ කාරණා මත යමක් අහන්න තියෙනවා නම් අහන්න, මම දන්නවා නම් උත්තර දෙන්නම්, දන්නේ නැත්නම් නෑ කියලා කියන්නම්. එහෙම යමක් අහන්න තියෙනවා නම් අහන්න. ඒ ගයාන් මහත්මයා, තමන්ගේ මව්දෙමාපියන් සියලු දෙනාමත්, මේ කල්යාණ මිත්‍ර පිරිසත් ඒකරාශී කරගෙන බොහොම ලස්සන පින්කමක් සූදානම් කරලා විශාල පිරිසකට ඒ ධර්ම දානමේ කුසලයක් කරලා දෙන්න සමත් වුණා. එනිසා කල්පනා කරන්න, මේ මොහොතේ අපි රැස් කරගත් ආ වූ සියලුම පින් මුලින්ම මේ පින්කම සඳහා වැඩම කොට වදාළ ඒ අතිගෞරවනීය නායක ස්වාමීන් වහන්සේලා ප්‍රමුඛ ඒ වන්දනීය සියලුම මහා සංඝරත්නයට නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණිසත්, මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය කිරීම පිණිසත් මේ පින හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සියලුම පින් අපි මුලින්ම ඒ ගයාන් මහත්මයා මතක් කළා, තමන්ගේ දයාබර පියාණන් ආනන්ද මහත්මයා රෝගීව පසු වෙනවා මේ මොහොතේ කියලා. එනිසා අප මේ රැස් කරගත් ආ වූ සියලුම පින් ඒ ගයාන් මහත්මයාගේ දයාබර පියාණන්ගේ ජීවිතයට බලපාන යම් අකුසල් කර්මයන් වේ නම් මේ සියලුම අකුසල් කර්මයන් අප මේ කරගත් ආ වූ කුසල් බලයෙන් තුනී වේවා. ඒ ගයාන් මහත්මයාගේ පියාණන්ට නිදුක් නිරෝගී සුපත් භාවයේ පිණිස මේ පින් හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත් ආ වූ සියලුම පින්නේ පින්වත් ගයාන් මහත්මයායි පෙරේද අනුරාධපුරයේ පැවති පින්කමටත්, ඒ ශ්‍රමයෙන් ධනයෙන් කාලය කැප කරලා ගොඩාක් වේශමාන්සුනා ඒ ගයාන් මහත්මයා. ඒ ගයාන් මහත්මයාටත් ඒ මෑණියන් පියාණන් ඒ ආච්චි අම්ම ඇතුලේ පවුලු සියලු දෙනාටමත් මේ සහසම්බන්ධ වුණා ඔබ සියලු දෙනාටමත් උපකාරක ධර්මයන් සැපෙව්වා වූ සියලු දෙනාටමත් මේ පින නිදුක් නිරෝගී සුවපත් භාවයේ පිණසම හේතු වේවා. මේ ජීවිතයේදීම චතුරාර්ය සත්‍ය ධර්මයන් අවබෝධය පිණස හේතු වේවා කියලා සාදු කියන්න. ඒ වගේම මේ රැස් කරගත්තා වූ සියලුම පින් පිංගතුල්ලා අප සියලු දෙනා නමින් මිය පරලෝ ගොස් පින් බලාපොරොත්තුව ජීවත් වෙන යම් ඥාති පිරිසක් වේ නම් මේ සියලු දෙනා තමන්ගේ දෑතින් කරගත්තා වූ පින්කමක් සේසිතා මේ පින දැක සතුටු වේවා, අනුමෝදන්ව සතුටු වේවා කියලා මියගිය ඥාතීන්ගේ රුවගුණ සිහියට නගාගෙන කරගත්තා වූ පින්කම සිහිපත් කරගෙන මේ පින අනුමෝදන් කරන්න. ඉදම් මේ ඥාතී නං හෝතු ගාථාව කියන්න. ඒ වගේම මේ රැස්කරගත්තා වූ සියලූම පින් මහේශාක්‍ය අල්පේශාක්‍ය අප්‍රමාණ වූ දිව්‍යරාජ සමූහයාද මේ ගම්බිම් සුරකින්නා වූ දෙවියෝද මේ පින් දැක සතුටු වේවා, අනුමෝදංව සතුටු වේවා. දෙවියෝ ප්‍රාර්ථනීය බෝධියකින් අමාමහ නිවනෙන් සැනසේවා. දෙවියන්ගේ ආශිරිවාදයෙන් ඒ පින්වත් ගයාන් මහත්මයාගේ පියාණන්වත් පිඟතුල්ලාත් නිදුක්ක නීරෝගීව ආරක්ෂා කර දෙත්වා කියලා දෙවියන්ටත් මේ පින අනුමෝදන් කරන්න එත්තාව චාච අම්මේහි කියලා. දැන් අප්‍රමාණ සතුටට පත්වෙන්න මේ ආකාරයෙන් පින්කමක් සිද්ධ කරලා තමනු සතුටු වෙලා මියගිය ඥාතියනු සතුරුභාවයට පත් කරලා දෙවියනු සතුරුභාවයට පත් කරලා අප්‍රමාණ සැනසිල්ලක් ලැබුවායි කියලා සතුටු වෙන අතර මේ රැස් කරගත්තා වූ සියලුම පින් මේ ගෝර කටුක භයානක සංසාරයෙන් අත්මිදී පරම ශාන්ත නිර්වාණාවබෝධය උදෙසාම උත්තම පාරමී ධර්මයන් වේවා කියලා මේ විදියට නිවන් ප්‍රාර්ථනා කරගන්න. ඉදම් මේ පුඤ්ඤං ආසවක්ඛ්‍යා වහං හෝතු. මේ පින නිවන් අවබෝධ වීම පිණිසම හේතු වේවා. ඉමිනා පුඤ්ඤ කම්මේන මාමේ බාල සමාගමෝ සතන් සමාගමෝ හෝතු. යාව නිබ්බාන පත්‍යා මේ කුසලයෙන් නිවන් දකිනා තුරුම පස්පව් දසකුසල් කරන බාලයන්ගේද අසත් පුරුෂයන්ගේද පාප මිත්‍රයන්ගේද ආශ්‍රය නොලැබේවා. දානාදී පින්කම් කරන සීලාදී අනන්ත ගුණ පුරන විදර්ශනාදී භාවනා වඩන සත්පුරුෂයන්ගේද කල්යාණ මිත්‍රයන්ගේද බුද්ධාදී ආර්ය මහෝත්තමයන්ගේද ආශ්‍රයම ලැබේවා. දැන් මහා සංඝරත්නය පිංවතුල්ලාට ආශිර්වාද කරනවා. එම ආශිර්වාදයන් ලබා ගන්න අභිවදන සීලිස්ස නිච්ඡං වජ්ජා පචායිනෝ චත්තාරෝ ධම්මා වඩ්ඩන් අයුවන්නෝ සුකම් බලන් ආයුරාරෝග්‍ය සම්පත් සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති ඉමිනාතේ සමිච්ඡතු. පිංවතුල්ලාට නිදුක් නිරෝගී සුවපත් භාවයේ සැලසේවා. Samiduruva වී අනුරු සිතිමින් මවා සැනසෙමින් වඳින්නම් පතුන් සුලං හොදෙමින් ඔබ සෙවනේ සිසිලසයි නිවන් සිතිවිල්ලකින් හද නිවේ හිමියනේ පහන් සිල දැල්විලා විඳුරුව එළියවි අනුරුව සිතිමින් මවා සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම් සැනසෙමින් වඳින්නම් නැති බනත් අහන් නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ බුදුහාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ Thank you. එක්ක සිටි අපේම යාළුවෝ නිවන් දකින්න නැති ඒ කාලේ මෙතේ බුදුන් දැක නිවන් දකින්නට පින් පුරවමු අපි සංසාරේ බුදු හාමුදුරු අපි දකින්නැති බණ අහන්නැති ඒ කාලේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ නිවන් දකින්නට පින් මදි වෙන්නැති ඒකයි තවමත් සංසාරේ රස්මි ජාලා මුනි චන්ද්‍ර ජයකේතු ආකාශ මාලා පර දුක්ඛ භවනාත හිමි බුද්ධ ලීලා දුක්ඛ සෝක සන්තාප පලවාරිත්වා Thank you. හිතේ දුක් ගිනි නිවන බල ඇති හුදී ජන හද දිනුව පින් ඇති අපි පුතු හාමුදුරෝ අපි පුතු හාමුදුරෝ හමු වුණා නම් එදා මිගදායි සසර ගමනේ මේ තරම් දුර නොයෙනු ඇත ආයි හිරුසේ ලොව සනසවනා තරුයන සේ සිත පහදවනා උදාලා හිරුසේ ලොව සනසවනා තරුයන සේ සිත පහදවනා සමිඳුනි ඔබ වේවා පහන් තැඹ මාලය මණ්ඩලේ සඳ වතුරක් සේමෙත් සුනි ගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුම් ගොන් හදවිල් ජලයේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා මල් සුවඳක් සේ සුළඟට වඩිනා මව්වදනක් සේ සෙනෙහස ගලනා සමිඳුනි ඔබ වේවා පිහිට මට මේ බව කතරේ සඳ වතුරක් සේමෙත් සොමිගුණේනා දිව මතුරක් සේ තුඩ තුඩ රඳනා සමිඳුනි ඔබ වේවා පියුන්ගෝ හදවිල් ජලයේ ලිංගතු කම ඒකයි සංසාරේ අපි නෑයෝ වෙන්න ඇති බුදු පරපුරේ අපි නෑදෑයෝ වෙන්න ඇති සඟ පරපුරේ අපි නෑදෑයෝ වෙන්න ඇති ලිංගතු කම ඒකයි සංසාරේ අපි නෑවුවෙන් මල් පියලි සලා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා සැපෙහි කිමිදී දුකෙහි ගැලීලා මැදුම් පිළිවෙතින් අමාසුව ලබා දහම් සුවඳ මල් දසතම පතුරා සියලු කෙලෙස් මැඩ බුදුවා සියලු කෙලෙස් මැඩ බුදුවා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා ලොවට පැතුරු කරුණාවේ අමගුණ ජීවිතයේ ඇති නොනිමි පතිර බව ලොවට පැතුරු කරුණාවේ අමගුණ සියලු සතුන් වෙත දහම් රස පෙවූ කරුණාබරණෙත් කරුණාබරණෙත් නිවිගියා අමාදාර දිය ගලා ගලා තුරුලතා තුලින් මල් පියලි සලා දිය පොදක් ඉසින්නට සිත නිවන කතා ගන අඳුරට පහනක් දල්වන්නට සිත නිවන කතා සත්කම සතු යුතුකම් ගිලිහි පිවිතුරු ගුණදම් මතුවේ රුදු නොමිනිසිකම් වියකේලොව තුල සදහම් සරදම් පාමින් බහුරු කෝලම් අදහන විට ලොව අදනම් පලදී දවසක කළකම් පලදී දවසක කළකම් සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන කතා සිත නිවන